සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුකම්බං පරිචිතා යතා බුද්ධේන දේසිතා සෝ ඉමං ලෝකං පබාසෙති අම්බා මුත්තෝ වචන්දිමාති සාදු සාදු ලස්සනේස් පෞලි ආරස්ථානයේ ගර්ජන ස්වාමී වහන්සේලාගේ නමස්කාරයි සැදෑවත් වාසනාවන්ත පින්තුනි මේ වෙලාවට නිමිත ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් ඊට සම්බන්ධ භාවනා වැඩසටහනක් පිළිගන්නයි අප බලාපොරොත්තු වෙන්නේ ඉතින් 2017 නවන් පුන් පොහොය නිමිත කොට ලස්සනේස් පෞලි ආරස්ථානයේ සිත සමාලන පිණතුන් ඉතින් අදට නිමිත වැඩසටහන වලට සහභාගී වෙමින් සිටින අවස්ථාව පිණතුනි ඔබට අපේ කාලයත්තේ ධර්ම දේශනා කරනකොට මේ ධර්ම දේශනාවට සමගාමීව අත්පත්‍රිකා අපි බෙදා හරිනවා. මේ පින්නතුන්ට දිගටම කියවනවා නම් අවධානයෙන් මේ පත්‍රිකා ඔබ පරිශීලනය කරනවා නම් ඔබට මේ වගේ වෙනසක් දකින්නට පුළුවන්. සමහර අවස්ථාවලදී එකම මාතෘකාවෙන් අපි අත්පත්‍රිකා කීපයක් නිකුත් කරනවා. හැබැයි ඒ හැම දවසකම අපි දිනේ දාලා තියෙනවා. අත්පත්‍රිකා අන්තිමට දිනයක් තියෙනවා. ඒ දිනේ අලුත් වෙන්න ඒ දින දෙකක් ගත්තොත් අත්පත්‍රිකාවේ වෙනසක් තියෙනවා. මාතෘකාව සමාන වෙන්න පුළුවන්. මුල පටන් ගන්න පරිච්ඡේදයක් සමාන වෙන්න පුළුවන්. දෙවෙනි පරිච්ඡේදයක් සමාන වෙන්න පුළුවන්. හැබැයි අතරින් මැදින් යම් යම් අලුත් කරුණු තියෙනවා. ඒ නිසා මේක ගිය පාරේක මේක කියලා පැත්තකට දැම්මොත් හුඟා දේවල් පැත්තකට දාන ඔබ එකනේ. ඒ නිසා හුඟා කල්පනාවෙන් අහන්නට ඕන ත්‍රිපිටකයේ තියෙන ත්‍රිපිටකයේ නැමති මහා මැණික් සාගරෙහි වටිනාම මුතු මැණික් සොයලා බලලා ඔබට දෙන්න පුළුවන් උපරිම දේ අපි මේ දෙන්නේ. ඔව් පරණක තියාගන්න. පරණක තියාගන්න වගේම අපි දිනපතාම අලුත් වෙනවා දිනපතාම ගැඹුරට යනවා ඒකයි. අර එක මහාචාර්යවරේ කියනවා කතාවක්. මම මේ assignment එක ඔබට බාර දෙන්න කියන්නේ මේ සිකුරාදා. හැබැයි ඔබට ඕන නම් සිකුරාදායෙන් පස්සෙත් ඒක දෙන්න පුළුවන්. ලබන සතියේ සම්මුණ දෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ සතියේ සිකුරාදා දෙන handout assignment එකම නම් ඔබ සඳුද දෙන්නේ. සඳුද වෙනකොට මම සිකුරාදා වඩා මම වෙනස් කළා මම දින වෙනවා. සඳුද වෙනකොට මම බලන්නේ ඒක මානසිකක් තියෙනවා. එතකොට ඔබ සිකුරාදා ලියන කියන දේ ඔබ කරක් වෙච්ච නිසා නෙවෙයි මම ලකම අඩු කරන්නේ. මම මේ දවස් දෙක තමයි මැච්චර් වෙලා මම දින වෙලා මම එදාට බලන්න ඉහළ ස්ටෑන්ඩ් එකේ. ඒ නිසා ඔබට සිකුරාදා දෙන එකම ඔබ සඳුද දුන්නොත් ඔබට ලකම අඩු වෙනවා. ඒකෙන් ඔබට මේ කියන්නේ මොකද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඔහු කරක් වෙනකොට කිසිම ලකුණක් අඩු කරන්නේ නැහැ. හඳ ඔහු කියන්නේ ඔහු දිනපතාම ගුරුවරයෙක් දින වෙනවා. ඒ නිසා එඩුකේෂන් සයන්ස් වලින් කියන concept එකක් තියෙනවා. ඉගෙන නොගන්නා ගුරුවරයෙකුගෙන් නොගත යුතුය කියලා. ඉගෙන නොගන්නා ගුරුවරයෙකුගෙන් නොගත යුතුය කියලා. මොකද මේ කියන්නේ? ගුරුවරයෙක් නිතරම යාවත් කාලෙම වෙන්න ඕන දින වෙන්න ඕන කියන්නේ. ඒ නිසා දිනපතාම දින වෙන්න ඕන. ඔබ කුමන වයසක හිටියත් හැමදාම දිනපතාම ඔබේ දිනුවක් තියෙනට ඕන. ඔබේ සංවර්ධනයක් තියෙනට ඕන. ඒක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා මේ අත්පත්‍රිකා ගැන ඒකයි කියන්න තියෙන්නේ. ඒ නිසා කිසිම එකක් බැහැර කරන්න දෙයක් නැහැ. මේ කවුරු 10කට කලින් ලියුම් එකක් වුණත් අනිත් සමාජයේ අනිත් දිනවල වඩා ලොකු දෙයක් ඔබට උගහා ගන්න පුළුවන්. හැබැයි දිනපතා වෙනස් වෙනවා මේ අත්පත්‍රිකා හදන එක. පින්නතොඩ හිතේ මේ ළඟදී පටන් ගත්ත එකක් කියලා. නමුත් මේක බාක් කලින්ම මම කරන දෙයක්. මේක අවුරුදු 10කට 15කට ඉඳලා තිස්සේම කරන දෙයක්. දිනපතාම බණන ශිෂ්‍යයන්ට එක එක ස්ථානවල මම වෘත්තීය මට්ටමේ දිනන අවස්ථාවේදී ගුරු විද්‍යාලවල ඒ වගේ තැන්වලදී භාවිත කරපු දෙයක් මේක. ඉතින් සමහර අය හිතාගෙන ඉන්නවා මාතෘකාව දැක්ක ගමන් සමානයි කියලා. එතනදී ගියවුරුද ශිෂ්‍යර දෙන සටහන් ඒ මාතෘකාවම ඊළඟ අවුරුද්දේ දෙනකොට දිනේ වෙනත් මාතෘකාවක් සමානවට ඇතුළේ අන්තර්ගතයෙන් වාක් දින වෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අත්පත්‍රිකා ගැන කියන්න තියෙන්නේ. පින්නතුන්ට මේ කරුණු මම කරන දේවල් එච්චරම මම කියන්න කැමති නැහැ. නමුත් සමහර දේවල් පින්නතුන් දැනගන්නත් ඕන. නැත්තම් ඔබට හිතෙනවා මේක නිකන් සරල දෙයක් කියලා එකයි. ඒ නිසා ඔබට අංශ දෙයක් අපි දෙනවා නම් ඒක දෙන්නේ අපට දෙන්න පුළුවන් උපරිම දේ. පසුගිය අවුරුදු 25 තිස්සේම අඛණ්ඩව දරපු උත්සාහයක ප්‍රතිඵලයෙන් ගත්තු යම් යම් ප්‍රතිඵල ඔබට අපි දෙන්න උත්සාහ කරනවා. හුඟක් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරලා හුඟක් සම්ප්‍රදායන් ඇතුළු කරලා ලංකාවේ තියෙන සෑම සම්ප්‍රදායක් වගේ හාමුදුරුවන් ඉතාම ළඟින් ආශ්‍රය කරලා ඒ හැම කෙනීම ගන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන හොඳ දේවල් විතරක් නෙවෙයි සමහර අඩුපාඩුම් තියෙනවා ඒවත් අරගෙන තියෙනවා ඒව අරගෙන තියෙන්නේ ඇයි ඒව නොකර ඉන්නේ යම් කිසි කෙනෙක් වරදක් කරනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් අපි ආදර්ශ දෙ ගන්නවා මොකද ආදර්ශය ඒ වරදක් නොකර ඉන්න ඒ නිසා ඒවත් අරගෙන තියෙනවා ඒ සියල්ලක් මොකහගෙන ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ සමාජ සම්ප්‍රදායවල නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා ළඟින් ඇසුරු නොකරත්යගේ දේශන වාර ගානක දිහාලා ඒවටනොත් ගන්න පුළුවන් උපරිම හොඳ දේ අරගෙන තමයි ඔබට මේ අපි දෙන්නේ. ඉතින් ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් ඔබ දිගින් දිගටම සහභාගි වෙනවා නම් ඔබට මේ කාරණාවල තේරුමක් දැක ගන්නට පුළුවන්. ඒක අත්පත්‍රිකා විතරක් නෙවෙයි ඔබේ චරිතය තුළිනුත් ඒක ප්‍රදර්ශනය වෙන්නට ඕන. විශේෂයෙන්ම වැඩිහිටියන් වාස් සැලකිලිමත් වෙන්න ඔබේ ඉස්සරහා ඉන්න මේ අලුත් ජෙනරේෂන් එක ඔබට වඩා හුඟක් ඉදිරියට යමින් ඉන්නේ. ඒ නිසා වැඩිහිටියන් හැටියට ඔබට ගෞරවයක් හිමි වෙන්න නම් ඔබේ චරිතය තුළින් එක උපරිම වශයෙන් ප්‍රදර්ශනය කරන්න වෙන ඔබට. ඔබේ වචනින් කියලා මම අහවල් තැන වැඩ කරපු කෙනෙක් අහවලා මගේ ගෝලෙක් කියලා විතරක් නවතින්න බෑ ඔබට. ඔබේ චරිතයෙන් ඔබේ වචනින් හැසිරීමෙන් සිටිරි වලින් සියල්ලකින්ම ඔබට මේ ස්කිල්ස් දක්ෂතාවයන් ඔබේ ගුණාංග ප්‍රදර්ශනය කරන්න වෙනවා ඔබට. ඔබට නැත්නම් ඔබට පිටක් හමු වෙනවා. හැබැයි හොඳම පිට සෙනෙහ හම්බෙන්නේ. හොඳම ගුණාංග තියෙන ඉහිලට යන පිට ඔබෙන් ගිහිනවා. ඒ නිසා එහෙම නොවන්න නම් ඔබේ ළඟ සුවිසේ පිටස ගුණධම් දියුණු වෙන්න ඕන. ඒ නිසා ඔබ වයසින් වැඩි වුණා කියලා විතරක් ආධ්‍යාත්මික සමාජය ඔබට ගරු කරන්නේ නැහැ. කායිකමයි සිතනක් නෙමෙයි ගරු කරන්නේ. කෙනෙක් ආධ්‍යාත්මික වයසක් තියෙනවා. ස්පිරිචුවල් ඒජ් එකක් තියෙනවා. අන්න ඒක වැඩි කරගන්න. ෆිසිකල් ඒජ් එක කොහොමවත් වැඩි වෙනවා. උපදේ පටන් ඒකට අමුතුවෙන් මහන්සියෙන් දෙයක් නැහැ. නමුත් ස්පිරිචුවල් ඒජ් එක කියන එක වාක් මහන්සියෙන් ඉහළට ගන්නට ඕන. ඒක අපේ ජීවිත තුළ හැම කෙනෙකුගේම වර්ධනය වෙන්නට ඕන. ඉකින් කියන්නේ අපිට 100%ක් නිවැරදි වෙන්න කියලා. අපි කාගේ අදිනුත් යම් යම් අඩුපාඩු වෙනවා. හැබැයි ඒක දැකකින් මේ සාදු ඊළඟ කැනදී අපි වෙන්නේ ඉඳෙන්න හොඳ නැහැ. දිනෙන් දින අපි දිනු වෙන්නට ඕන. ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. එහෙම දිනු වෙන්නේ අපි අනිත් කෙනෙක් පේන්න නෙවෙයි. අනිත් කෙනෙක් ඉදිරියේ කැපී පේන්න නෙවෙයි. අපි මේවා කරන්නේ අපේම ආධ්‍යාත්මික සුවය, මානසික සුවය බලාපොරොත්තු වෙන. තමන් ගුණ දහමින් දිනු වෙන දිනු වෙන්න ඒක වාසිය තමන්ටමයි තියෙන්නේ. තමන්ගේ සාර්ථකත්වය, තමන්ගේ දිනුව බලන්නේ පිරිසක් මැදදී තමන් කී දෙනෙක් එක කතා කරනවද? කී දෙනෙක් අවධානය, කී දෙනෙක්ගේ අවධානය දිනා ගන්න දක්ෂද කියන කාරණේ මත නෙවෙයි. තමන්ගේ සාර්ථකත්වය බලන්නේ තමන් හනි වෙච්ච තැනදී. තමන් ඉන්න කාමරයේදී. තමන් හුදකලා ඉන්නකොට තමන්ගේ චරිතය ගැනම, තමන්ගේ සිත ගැනම තමන් හනිවම කල්පනා කර බලන්න. අන්න එතෙන් තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනවා නම් තමන්ට හනි වුණත් අපි ඩිවයිසස් එක ඉන්නේ. කම්පියුටරේ හෑන්ඩ් ෆෝන් එකේ ඒත් එක්ක ඉඳලා සතුට බලන්න බෑ. තනිවර සමහර කාමරේ වගේ මේවත් එක්ක ඉන්නවා. ඒවත් එක්ක හිටියගෙන සාර්ථක කියලා කියන්නේ තමන් තනි වෙන්න ඕන. තමන්ගේ හිතත් එක්ක තනි වෙන්න වෙලාවෙදී තමන් බලන්න තමන්ගේ නිර්වාණ තීර කියලා. ඒ නිසා ඒ කරුණු තමන්ගේ ජීවිතය තුළ වර්ධනය වෙන්නට ඕන. මේ ආධ්‍යාත්මික දියුණුව අඛණ්ඩව ගෙන යන්නට ඕන. ඒ සඳහා පෙරහුරුවක් විදියට තමයි මේ ආධ්‍යාත්මික දින දර්ශනය කියන ඔබට දුන්නේ. මේකෙන් ප්‍රයෝජන ගන්න මේක සහැල්ලු කරලා කරන්න එපා. මේක ඉතාම වටින දෙයක්. මේක තමයි නිදහණයක් වශයෙන් සලකන්න. මේක දිනෙන් දින දිනු කරගන්න බලන්න. ඒ වගේම තවත් කියන්න තියෙන කාරණයක් තමයි අපි භාවනා ක්‍රම හුඟක් ගැන විස්තර කරනවා මේ වැඩසටහන් වලදී. එතකොට ඒ තියෙන කරුණු ඇතැම් මේක සමහරවල් ප්‍රශ්න කරනවා මේ කියන භාවනා ඔක්කොම වඩන්න ඕනද කියලා. පින්නතේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ හිත බලලා යා ඉන්ද්‍රිය ධර්ම සතර කොච්චර දිනවලාද කියලා බලලා කෙලින්ම ඍජුවම යාගේ මනසට ධර්ම දේශනා කළා කියනවා. හැබැයි හැකියාව අනුගානේ ප්‍රඥාවෙන් බුදුහාඳුරන පමණක් දෙවෙනිච්ච සරුවත් හාඳුරන්ටවත් තිබෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් දෙන සුවිශේෂ හැකියාව. එනිසා අපි අනිත් පැහැදිලි අපට නොයේ ක්‍රම අත්හදා බලන්න වෙනවා. අපට බුදුවරයෙක්ද අපි හමුවේ නැති නිසා. ඒ නිසා තමන් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ කරුණු පුළුවන් තරම් වැඩි වාර ගණනක් වඩන කාලයක්. දැන් අපි කියමු දැන් මේ පත්‍රිකාවේ තියෙන විදිහට විනාඩි 10 බැගින් තමන්ට ඕන නම් මේකම ෆොටෝකොපි කරලා කීපයක් තියාගන්න පුළුවන්. එකකට ආනාපාන සතියට, එහෙකට බුදුගුණ වලට, එහෙකට මෛත්‍රී භාවනාව එහෙම වෙන කරගන්න පුළුවන්. වෙන් කරගෙන එක භාවනාවකින් අඩුම ගානේ ඒ 10 ඒවා විනාඩි 10 ඒවා බැගින් 100ක්වත් කරන්න. කන්නකොට තමන්ට තේරෙනවා තමන්ට එකක් වැඩිපුර හිතට යදෙනවා කියලා. අන්න ඒකට වැඩිපුර අවධානය යොමු කරන්න. ඒක තමයි කරන්න පිළිවෙල. ඒක තෝරගන්නේ තමන්ම තමයි. තමන්ම කාලයක් කරනකොට තමන්ට වැඩිපුර සැතරේදී දිනු කරපො ඉස්මතු වෙනවා. ඒකට ඒ පැත්තෙන් වැඩි බරක් දාලා වැඩි කැපවීමකින් කරන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඒකට දවස්කින් දෙකකින් සතියකින් බෑ. ඇතැම් විට එක ක්‍රමයක් අවුරුද්දක් හරි දිගට කරන්න ඕනේ විනාඩි 10 බැගින්වත්. එතකොට තමයි සමාන ප්‍රතිඵල පේන්නේ. දැන් මෛත්‍රී භානාව වගේ එකක් කියවතින් අපි මොළේදී සමාන මෛත්‍රිය වඩනවා. අනිත් පැත්තෙන් එක එක සත්‍යයන් බෙද බෙද මෛත්‍රිය වඩනවා. අපි මොළේදී නිරෝගී වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකීත්වා කියලා කීපයක් අපි කියනවා. ඒ මුල් අවස්ථාවේ එහෙම තමයි. හැබැයි ටික ටික හිත සමාධිමත් වෙනකොට අපි කිහිපයක් කියන්නේ අපි දෙකක් විතර කියනවා. නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා. තවත් දිනු වෙනකොට අපි එකක් විතරක් කියනවා. සුවපත් වෙත්වා, සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිත ගැඹුරට යද්දී එකක් වැඩිපුර වාර ගණනක් මෙහෙ කරනවා. සියලු සත්‍යයන්ට. තවත් දිනු වෙනකොට ඒ සියලු සත්‍යයන් අතරින් අපි එක්කෙනෙක් තෝරගන්නවා. ඔබගේ සමාන gender එකේ කෙනෙක් ඔබ වඩාත්ම කැමති කෙනෙක්. අම්ම වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ස්වාමි වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, ඥාතිවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි same gender එකේ වෙන්න ඕන. එහෙම එක්කෙනෙක් ජීවත් වෙන කෙනෙක් වෙන්නත් ඕන. එයා ඉදිරිපත් කරගෙන එයා ඉස්සරහා එක පුද්ගලෙක් ඉදිරියට සලකලා ඒ තැනත්තා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා ගැඹුරට මේක තමයි ක්‍රමය. ඒ නිසා මුලදී අපි කීපයක් කරනවා බුද්ධානුස්සතිය. දැන් බුද්ධානුස්සති භාවනා කළත් අපි මුලදී නවරහදී බුදුගුණ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ කියලා කොහොම මුලින්දන් අගට වාර ගානක් මෙනෙහි කරනවා. තව ටික කලක් ගිහිල්ලා මුලින්දන් අගට මෙනෙහි කරනවා, අගින්දන් මුලට මෙනෙහි කරනවා. තව ටික කලක් යනකොට තමන් එක ගුණයක් තමන් වඩාම කැමති ගුණයක් ඔබ වඩාම කැමති අරහං බුදු ගුණයට නම් අරහං බුදු ගුණය විතරක් තෝරගෙන ඒක මෙනෙහි කරනවා. ඔබ කැමති සම්මා සම්බුද්ධ ගුණය නම් ඒක මෙනෙහි කරනවා. සුගත ගුණය නම් ඒ එකක් අරගෙන වැඩි වාර ගන්න මෙනෙහි කරනවා. හිත ගැඹුරු සමාධියට යනකොට ඒකයි තත්ත්වය. ඉතින් මේ කරන අනුපිළිවෙල ටිකක් අපි සාකච්ඡා කළේ. ඉතින් තවත් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මේ පින්නතුන්ට. පින්නතුනේ බුදුදහමේ භාවනාව ගත්තොතින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමත භාවනාව, විපස්සනා භාවනා කියලා. මේක චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියලා කියනවා. වෙනස් විදියකින් කියනවා නම් පින්නතුනේ මුළු බුද්ධ ශාසනයම කියලා කියන වචන දෙකකින් කියන්න පුළුවන්. මොකද වචන දෙක සති සම්පජඤ්ඤය කියලා. සතියත් එක්ක තියෙන සමාධි එක පැත්තක්, අනිත් එක සංපජඤ්ඤය කියන්නේ ප්‍රඥාව 22 එක. එතකොට සමස්ත බුදුදහම කියලා කියන්නේ සති සංපජඤ්ඤය දිනු කිරීම. හැබැයි මේ ගමන දිනු කරද්දී ආරම්භයේ පටන්ම බුදුහාමුදුරු දේශනා කරනවා ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං ඛයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මම ආශ්‍රයංගේ ෂේ කිරීම දකින්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොනවා දන්න කෙනාටද මොනවා දකින්න කෙනාටද මේ යෝනිසෝ මනසිකාරය කෙලෙස් දුරු කිරීම කුසල් වැඩීම දන්න කෙනාට දකින්න කෙනාට කියලා. යමක් සිහි කිරීමෙන් අකුසල් දුරු වෙනවා නම් යමක් දිනු කිරීමෙන් කුසල් වැඩෙනවා නම් මෙන්න මේක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. බුදුහාමුදුර සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් මම කවදාවත් දකින්නේ නැහැ කියලා. ඒ නිසා නිතරම තමන් හිතන විදිය තමන්ගේ හිතට රැකවරණයක් එන විදියට තමන්ගේ හිතට මානසික පීඩාවක් ඇති නොවන විදියට තමන් හිතන්න ක්‍රමයක් පුරු කර ගන්නවා. ඒක ධර්මඥානෙ ලැබෙන්න අපි හිතන විදිය ගැඹුරට යනවා. නුවණින් අපි හිතන්නේ. අපි කලින් සතියේ මේ පිනතුණ කිව්වා අර සමහර කෙනෙක් බලනකොට හිතන ආකාරයනේ. දැන් විතක්ක සංඝාන සූත්‍රය වගේ කියනවා තමන්ට අකුසල සිතුවිල්ලක් එනකොට ඒක අපට පුළුවන් ඒක වෙනුවට විරුද්ධ එකක් සිහිපත් කරන්න. දැන් හිතට ද්වේෂයක් නම් අපට මෛත්‍රිය සිහි කරන්න පුළුවන්. හිතට ඉන්න රාගයක් නම් අපට පරිපූර්ණ මනසිකාරයෙන් මෙහෙය කරන්න පුළුවන්. හිතට ඉන්න දැඩි ලෝභයක් නම් පරිත්‍යාග සීර්ත්‍ය නැත්නම් දන් දීම පිළිබඳ අනුපස්සනාව සාධානුපස්සනාව සිහි කරන්න පුළුවන්. මේක ක්‍රමයක්. හිතට එන අකුසලයට විරුද්ධ එකක් හිතනවා. තවත් ක්‍රමයක් තමයි අසති අමනසිකාරෝ කියලා කියනවා. යමක් සිහි කරනකොට හිතට පීඩාවක් අකුසලයක් එනවා නම් ඒ සිතුවිල්ල හිතන වාර ගන්න අඩු කරනවා. නොසිතා ඉන්නකොට. හැබැයි මේකෙන් කියන්නේ අමතක කරන්න කියලා. බුදුදහමේ කිසිම තැනක කිසිම දෙයක් අමතක කරන්න කියලා නැහැ. අමතක කරනවා නම් ඒක ලොකු වැරදීමක්. ඒ නිසා අමතක කිරීම නෙවෙයි සිහි නොකිරීම. මේ කාරණය සිහි කරන වාරේ අඩු කරනවා. අන්න ඒ වගේ තවත් සමාහිත යෝනිසෝ මනසිකාරයේ දෙහිල මුලට මේකේ කාරණේ මුලටම ගිහලා දැන් අපි කියමු කෙනෙක් දැකීමෙන් රාගයක් ඇති වුණා නම් ඒ රාග ඇති වෙච්ච කරොණ මුලටම ගිහිල්ලා අනේ මේක මේ දැකපු නිසා ඒ වෙලාවේ මම යෝනිසෝ මනසිකාරයේ හිටිය නිසා සිහුණේ කියලා ඒකේ යථා සත්‍යෙම එන්නේ කියලා ඒක ලෙස දුරු කරනවා. අන්තිමටම බලනකොට අනිත්‍ය කාරණේ හිත මෙනෙහි කළා එවලෙ කෙලින්ම සිදුවෙන හේතුඵල ධම ඇතිවීම නැතිවීමට හිත තියලම අපිට කෙලෙස් දුරු කරගන්න පුළුවන්. ඊට අමතරව අපි කරුණා සඳහන් කරන අර කෙනෙක් ඉන්නවා. එයා වෙන කෙනෙක්ගේ අනුපාඩුකම් වෙනකොට කොහොමද සී කරන්නේ කියලා නේ. අපි ගිය පාරේ කිව්වේ එක කෙනෙක් ඉන්නවා. එයා වෙන කෙනකින් අඩුවක් හරි මොනවා හරි වැරදි වැඩක් කරනවා නම් එයා කියන දේ තමයි අනේ හවල් කෙනා හරි හොඳ කෙනෙක්. එයා ළඟදී යාගේ මොලේ ඔපරේෂන් එකක් කළා. ඊට පස්සේ තමයි මෙයා වෙනස් වුනේ කියලා කියන්නේ. යානිත් ඇත් හිතන්නේ මේ ඇත්තේ කියලා. යානිස්තර හරියම හොඳ කෙනෙක් ළඟදී පොඩි ඔපරේෂන් එකක් මොලේ දෙකල ඊට පස්සේ තමයි මේ වෙනස් වෙන්නේ කියලා කියනවා. අන්න ඒ ක්‍රමයෙන් හරි. ඒ ක්‍රමයෙන් හරි ඇත්තටම අපේ සමස්ත ජීවිතෙම කියන්නේ මායාවක් ඇත්තෙන්. මායාවෙන්ම මායාව දුරු කරන ක්‍රමයක් නේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේක වෙනත් විදියකට හිතන එකක් ඇත්තෙන්ම දැන් අපි මේ ඉන්නේ සිංහ ලෝකේ. නියම විදියට යථාර්ථය කියලා කියන්නේ ප්‍රඥාව කියන එක. දැන් අපි මේ ජීවත් වෙන අවිද්‍යාව සම්පූර්ණ මිත්‍යාවක්. ඒ නිසා තමයි සමහර භාවනා කරන අයගේ ළඟට මාරය ඇවිල්ලා විවිධ විවිධ විකාර රූප වෙනනකොට මාරය හඳුනගත්ත සමහර ස්වාමීන් වහන්සේලා කියනවා එහෙනම් පුළුවන් නම් බුදුහාමරගේ රූපයක් නිර්මාණය කරන්න කියලා. බුදුහාමරගේ රූපයක් නිර්මාණය කරාට පස්සේ ඒකම මෙහෙය කළ භාවනාවදල සමතේ දිනු කරලා ඇතමිට මාර්ගවල ලබනවා ප්‍රඥාවෙන් බලන. එනිසා තමන් දක්ෂ වෙන්න ඕන ඒ කර්මෙදී තමන් කුසල් වැඩෙන විදියට යෝනිසෝ මනසකාරයෙන් සිතන විදිය. මාත් ප්‍රශ්නයක් නෑ. දැන් තවකට දැන් මේ තියාර මේ පොලිය ඔපරේෂන් එකේ එක බොරුවක් වෙන නේද ඔය ඇත්තම ඒක තමයි අපි දැන් මේ කියන්නේ. ඇත්තෙම ඒක එයා අනිත්‍යයි මුලාසඳ අදහසින් නෙවෙන්නේ කියන්නේ ඇත්තෙන්ම. එයාට කුසලය ගැන හිත ආරක්ෂා කරගන්න කරන උපක්‍රමයක් ඉදිරියට ඇත්තෙන්ම. ඒකෙන් අවසානින් බලාපොරොත්තු වෙන්නේ යා කුසල පැත්තේ ගොමු කිරීම ඇත්තෙන්ම. ඒක යාගේ අදහස හුඟක් ඉහළට ඒකෙන්. මේ ඉතින් ඇත්තෙන්ම කොහොම හරි දැන් සබ්බේ පුදුජනාව මතලා කියලා කියනවා. ඇත්තෙම කොහොමත් ඉතින් රෝගෙකින් තමයි හැමදේම ඉන්නේ. ඉතින් ඒ ගැඹුරු යථාර්ථය කියොත් මේකේ ඇත්තකුත් ගන්න පුළුවන්. ඔව් ඒක ඇත්තෙම හොඳ දෙයක්. බොරු ඇත්තෙම බුදුවරුත් ආර්ය මාර්ගේ යන අය කවදාවත් බොරුවටවත් කියන්නේ බුදුහාමුදුරුවත් කෙනෙක් සුමකට ගණි අදහසින්වත් බොරුවක් කියලා නැහැ. ඒක හරි. නමුත් අපි මේ කියන්නේ ඔබතුමාගේ කාරණේ හරි. නමුත් මෙතේ ලක්ෂණය තමයි මේ සාමාන්‍ය මට්ටමේදී පුද්ගලයන් තමන්ගේ හිතට පීඩාව අඩු කරගන්න ක්‍රමෙ විදි. මොකද එක පාරම කෙනෙකුට පරිසම්පාදයේ කියලා අනිත්‍යතාවයේ කියලාම දිනු කරන්න බෑ කියලා කියන්නේ. දැන් අපි පොඩි ළමයිට උනත් බලන්නනේ කොච්චර ඒ වගේ සම්මය ප්‍රයෝග අපි කරනවද? බොරුව කියලා ඒ දරුවා මුලා කරන අදහසින් නෙමෙයි මේක කරන්නේ. දැන් මේක කියලා අරයා මුලා කරන අදහසින් නෙමෙයි මේක කරන්නේ. ඒ කියන වචනේ අපි බලාපොරොත්තු වෙනවා මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට ඒ වචනේ ප්‍රකාශ කරලා අනිත් කෙනා නොමග යවන්න නම් කරන්නේ ඇත්තෙන් ඒක තමයි නියම විදිහට බොරුවක් වෙන්නේ. නමුත් මේක එහෙම අදහසින් කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මෙතන චේතනාව බලපානවා. ඒ නිසා චේතනාව තමයි කර්ම බඩපත් වෙන්නේ. දැන් එකම පිහි අරගෙන වෛද්‍යවරයෙක් කෙනෙක්ගේ කුස කපන්න පුළුවන්. යා සල්ලි කර්මයකට සුවපත් කරන්න. ඒ පිහියම අරගෙන තවත් කෙනෙකුගේ ජීවිතේට හානියක් කරන්න පුළුවන්. කරන ක්‍රියාව එකයි. නමුත් චේතනාව වෙනස්. ඒ නිසා බුදුදහම බලන්නේ ගැඹුරින් කෙනෙක්ගේ ක්‍රියාවට වඩා බලන්නේ චේතනාවේ බලන්නේ. චේතනාම් වික්‍රේ සම්මං අදන් කියන විදිහට චේතනාව තමයි කර්මයට වඩපත් වෙන්නේ. ඒ නිසාත් බලාපොරොත්තුෙන් කරන දේ සහ එතන ඇත්තෙම කෙනෙක් මුලා කරන අදහසින් නෙමෙයි කරන්නේ, නොමග යවන අදහසින් නෙමෙයි කරන්නේ. අනේ අදින තුනේ අදාප විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනා පිළිබඳව. මුලින්ම සඳහන් කළ ආකාරයට ආනාපාන සති භාවනාව අපි ටිකෙන් ටික ගැඹුරට අධ්‍යයනය කරනවා. ඇත්තෙම අපි කලින් සතියේ මේක කරලව සාකච්ඡා කළා. ඒදී සමහර පිනතුන් ප්‍රශ්න කළ තිබුණා. සමහර පිනතුන් යන්න විවේචනක් ඉදිරිපත් කළා. ඒක ඉතාම වැදගත්. බොහෝ විට ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩසටහනක් කළාම වැඩිපුර පිළිසක් කියන්නේ බොහොම හොඳයි කියලා. නරක වුණත් කියන්නේ ඉතාම හොඳයි කියලා. ඒක තමයි සාමාන්‍ය අපේ බෞද්ධයන්ගේ ලක්ෂණය. නමුත් වෙනතර ඊටත් වඩා වටිනවා අඩුපාඩුවක් වෙනවා දෙන එක. ඇතැම් වෙලාවට අපිට පේන පැත්තට වඩා ඔබට පේන පැත්තක් තියෙනවා. අපි කරන දයක් කෙනෙකුගේ හිත දිනු වෙනත් පුළුවන්. සමහර කෙනෙකුට ඒකම චිත්ත පීඩාවක් වෙනත් පුළුවන්. ඒ වගේ වෙලාවදී තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. කෙලින්ම විදුවම කියන්න බැරි නම් කොලේක හරි ලියලා දෙන්න. ඒක ගැටලුවක් නෑ. විවේචන බාර ගන්න සූදානම්. ඒ විවේචන විසින් තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ අපේ වැඩසටහන. එනිසා ආනාපානසති භාවනා පිළිබඳවත් ඒ කරපු කරුණු වැදගත් වෙනවා. ඒ වගේම අපේ හේමන් මහත්තයා කාරණයක් සඳහන් කළා. ආනාපානසති භාවනාවට බාධා වුවදුරු වෙන උපක්ලේශ ධර්ම ගැන කාරණයක් මතක් කළා. අපි මේ පත්පත්‍රිකාවේ එක 72ක් කළා. පොද්දකනිකායේ තියෙන ආනාපානසතියට උපක්ලේශ වෙන කරුණු 18ක් ගැන කියලා තියෙනවා. ඉතින් ඒක ඇතුළත් කිරීමේ ගෞරවය අපි හේමන් මහත්තයට පොද කරනවා. ඉතින් ඒ නිසා ඔබට තවත් ගැඹුරට යන අවබෝධය සඳහා පහසු කරන්න අපි මේවට කරුණු එකතු කරනවා. ඉතින් ඇතැම් විට සාමාන්‍ය විදිහට අපි යමක් තේරුම් ගනිද්දී අපි හිතන විදිය නෙවෙයි පෙළදහම අධ්‍යයනය කළා ගැඹුරට යනකොට තියෙන තත්ත්වය. බොහෝ වෙලාවට අපි සාම්ප්‍රදායෙන් එන දේ නිවැරදි කියලා බොහෝ වෙලාවට හිතන් ඉන්නවා. නමුත් හොඳට පෙළදහම අධ්‍යයනය කරනකොට මුළු ත්‍රිපිටකයම එකම තැනක තියලා සමාන්තරව විනය, සූත්‍ර, අභිධර්ම කියන ත්‍රිපිටකයම එක සැරවල තියලා බලනකොට තමයි හරියට ගැඹුරින් යම් යම් කාරණා ප්‍රකට වෙන්නේ, අවබෝධ වෙන්නේ. ඒ නිසා අපි නිතරම ත්‍රිපිටකයම ගරු කරන්නට ඕන. සමහර විට සමහර අය අභිධර්මය බැහැර කළා ධර්මය විස්තර කරන්න උත්සාහයක් දරනවා. ඒක නොත් යම් තේරයක් වෙනවා තමයි. නමුත් ඒ හැම තැනකදීම කොතන හරි වරදිනවා. ඒ නිසා අභිධර්ම පිටකයේ විශේෂයෙන් අභිධර්ම පිටකයේ කියන්නේ සප්තම් ප්‍රකරණ. අභිධර්ම පිටකයේ ග්‍රන්ථ හතක් තියෙනවා. ධම්ම සංගණ්‍ය ආදී විභංග ප්‍රකරණ ආදී පොත් හතක් තියෙනවා. අන්න ඒ පොත් හතකට අදාළ කරුණු තමයි නියම විදිහට අභිධර්මයේ කියලා කියන්නේ. නමුත් අවාසනාවට අදාපි අභිධර්මය කියලා අධ්‍යයනය කරන්නේ ඒක නෙවෙයි. අදාපි අභිධර්මේ නාමයෙන් අධ්‍යයනය කරන බොහෝ වෙලදී නමුත් මහත්ම අභිධර්මය කියලා අධ්‍යයනය කරන්නේ මේ සත්‍ය ප්‍රකරණය නෙවෙයි. ඒකින් පොඩි කොටසක් පිළිබඳව ලියපු අභිධර්ම සංග්‍රහය නැමැති පොතට ලියපු පරිවාර ග්‍රන්ථ වලින් ඇතුළත් කරුණු ටික තමයි අභිධර්ම විදියට අදාපි බොහෝ වෙලට අහන්නේ. නමුත් අර සත්‍ය ප්‍රකරණයට ගියාට පස්සේ තේරෙනවා අර තියෙන කරුණ වලට වඩා ගැඹුරක් මේක තියෙනවා කියලා. විතරක් නෙවෙයි ඇතැම් විට අද අපි අභිධර්ම නාමයෙන් ඉගෙන ගන්න කරුණු ධර්මයේ තුල නොමග යෑමට හේතු වෙන බව පැහැදිලිවම තේන කාරණා. එසේ නොවන්නේද? එසේ නොවන්නේද? අපි බුද්ධිමත් වෙන්න ඕන හැබැයි අභිධර්මයේ කුමක්ද කියන කාරණේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ කරුණත් අපි පුළුවන් තරම් අභිධර්මය කියන නම නොකෙව්වට අපි ඇතැමෙට ධර්ම දේශනාවලදී අභිධර්ම පිටකෙන් ගන්න උවහ කරුණෝ මේත් එක්ක යනවා කියන තැන නොකෙව්වට අභිධර්ම පිටකේ නොකෙව්වට වචනේ නොකෙව්වට ඒ කරුණෝ ඔබේ ධර්ම දේශනාවලදී ඔබට අහන ලැබෙනවා ඔබේ අත්පත්‍රිකාවලදී ඔබට ඒව දකින්නට ලැබෙනවා. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තුල උන්වහන්සේ නිතරම දේශනා කරන කාරණයක් තමයි මහණෙනි මම අතීතයේ දැනුත් ලෝකෙට දේශනා කරන්න කාරණා දෙකයි කියලා. මම අතීතයේ යමක් දේශනා කරා නම් වර්තමානයේ මේ මොහොතේ දේශනා කරනවා නම් දේශනා කරන්න කාරණා දෙකයි කියලා. මොකක්ද ඒ දෙක? දුකත් දුකෙන් නිදහස් වීමත් කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කාරණා දෙකයි කියලා තියෙනවා. විවිධ වචනවලින් විවිධ ස්ථානවල විවිධ පුද්ගලයන්ගේ බුද්ධිමත්ත මානුව විවිධ සන්දර්භවලින් බුදුහාමුදුරුවෝ කරුණ ඉදිරිපත් කළා. ගැඹුරට යනකොට මේ කාරණා දෙකයි ධර්මයේ තුල තියෙන්නේ. මේ දෙකම තමයි විස්තරාත්මකව තියෙන්නේ හතරක් විදිහට චතුරාර්ය සත්‍ය විදිහට. එතකොට ධර්ම දේශනාවලදී සමහර චතුරාර්ය සත්‍යෙම හතරම විස්තර කරනවා. සමහර තැන්වල දෙකයි විස්තර කරන්නේ. සමහර තැන්වල එකයි විස්තර කරන්නේ. හැබැයි මොකක් දේශනා කරත් එකක් සඳහන් කරපු ගමන්ම අපි දක්ෂ වෙන්න ඕන අනිත් කරුණු තේරුම් ගන්න සහ හතරම යන අනුපිළිවෙල තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. අනේ දක්ෂතාවයේ ධර්මය අහන්න අහන්න අපේ තුළ දිනු වෙන්නට ඕන. පින්තුනේ ඒ චතුරාර්ය සත්‍ය දේශනා කරපු කරුණු අතරින් අප නිතර සඳහන් කරන සූත්‍රයක් තමයි අභිඤ්ඤා සූත්‍රය. මේක අපි හැම ධර්ම දේශනාවකම වගේ කරුණු සඳහන් වෙනවා. අපි කියන පත්‍රිකාවලින් ඇතැමිට බාලික වගේ මේ කරුණ දක්වලා තියෙනවා. මොකද ඒකට හේතුව ඇතැමිට පත්‍රිකාගේ අපි නිකුත් කරන්නේ හැම දිනෙම ඔක්කොම කියවන්නේ නැහැ. හැබැයි කියවන වාරවලදී එක තැනකදී හරි කෙනෙකුට අහුවෙන්න ඕනේ මේක. ඒකයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කරුණ දෙකෙන් දේශනා කළේනේ. අපිට ඉතින් ඊට වඩා කියන දෙයක් නැහැ නේ අපි බුදුහාමරගේ ශ්‍රාවකයනේ. ඉතින් අපට බුදුහාමුදුරුවෝ ගත්තු ගමන් මගම තමයි ගන්න තියෙන්නේ. ඊට වඩා අලුත් දෙයක් අපිට කියන්න දෙයක් නැහැ. ඒ නිසා සමහර කෙනෙකුට හිතේ මේ හැමදාම එකම දේ නේද කියන්නේ කියලා. එකම දේ තමයි කියන්නේ. වෙනස් දෙයක් කිව්වොත් නම් වරදක් වෙන්නේ. එකම දේ තමයි දුකේ නිදහස් වෙන ක්‍රමයම තමයි විවිධ විදිහේ පැතිවලින් බලමන මේ කියන්නේ. දැන් තමයි අධ්‍යයනය කරන්නේ. අවිඤ්ඤාණ සූත්‍රයේ දැක්වෙන විදිහට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා බුද්ධිමත් කෙනෙකු විසින් තමන්ගේ විශිෂ්ට ඥානෙ අවබෝධ කරගන්න ඕන අවබෝධ කරගන්න කියන්නේ මොකද්ද කියලා. දැන් මෙතන කියනවා බුද්ධිමත් මිනිස්සු විසින් කියලා. බුද්ධිය කියනොත් යම් ප්‍රමාණයකට. බුද්ධිය නැති කෙනෙකුට මේක තේරුම් ගන්න බෑ. බුද්ධිය නැති කෙනෙකුට තේරුම් ගන්න තියා මේක හැමෙට හිතන්නවත් බෑ. යම් කිසි මට්ටමකට බුද්ධියක් තියෙනට ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ පොතපතේ දැනුම උපාදක තියෙන්න ඕනේ කියලා. යමක් කිව්වහම ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් ඉදින් ප්‍රඥාවක් කෙනෙකුට තියෙනට ඕන. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගිහිල්ලා ආරම්භයේදීම දේශනා කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියන. ධර්මයෙන් ප්‍රයෝජන ගනිද්දී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කොයි වගේ කෙනෙකුටද මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. එන්න නුවණැති මිනිසුනි කවුද විඤ්ඤෝ පුරිසෝ නුවණැති ඇට එන්න කියන්නේ නුවණ තියනවද නැද්ද කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පැරුවත් හාමුදුරුවගේ මුළු භාෂා ශාස්ත්‍රයම චතුර් වේදයේම කෙලවට ගිහුවා හිටියා. ඒ වගේ සුනීත සෝභාග වැනියක් හිටියා. රජුමාලා වගේක් හිටියා. එතකොට මේ රජුමාලා වගේ අය සුනීත සෝභාග වගේ දක්ෂ වුණා මේ ධර්ම තේරුම් ගන්න. එතකොට ඒගොල්ලන්ටත් ගැන මේ නූපදෙස කියනවා. ඒ වගේම තවත් සමහර අය හිතනවා හුඟක් ධනිය කිමිල මහනුවත් හරි ධර්මයට ආවොත් යම් වාක් වචන කෙනෙක් දුප්පත් කෙනෙක් ආවොත් අනේ අය කියලා වටින්නේ නැහැ කියලා නේ. දැන් කාලේ වුණත් රටක නායකයෙක් හරි මහා ධනවත් කෙනෙක් හරි ලෝකේ ප්‍රධාන කෝටිපතියා බෞද්ධ ධර්ම වැළඳ ගත්තොත් අපි වා සතුට වෙනවනේ. දැන් බුද්ධ ධර්මයට හරි හොඳයි කියලා නේ. පින්නතනි මිනිස්යන්ගෙන් නෙවෙයි දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් මේ පැතසුම් ලැබුණු ධර්මයට මේ සම්මුති ලෝකයේ ටික කලකට පොහොසත් වෙච්ච කෙනෙක්ගෙන් 아무 කීර්තියක් අවශ්‍ය නැහැ. අපේ නම් ලොකු හීනමානයක් තියෙනවා. පින්නතුනේ ධර්මයේ ළඟදී මේක අපි නැති කරගන්නට ඕන. ඒ වගේම සමහර කෙනෙක් දුප්පත් කෙනෙක් ධර්මයට આવොත් එච්චර වැඩිවත් සමාපන්න සැලකන්නේ නැහැ. බුදුහාමර පින්නතුනේ ලක්ෂණ ප්‍රමාවක් කියනවා. මා කලින් සඳහන් කළා තියෙනවා. යම් කිසි කෙනෙක් පැවිදි වෙන්නේ ඔටුන්නයි අසිපතයි අත්හැරල නම්. ඒ කවුද මේ කියන්නේ? කවුරු පිළිබඳවද? රජ කෙනෙක් ගැන, රජ කුමාරයෙක් ගැන. රජ කෙනෙක් මහණ වුණා. දෑකැත්තයි ගෝයන් කෙනයි අත්හැරලා කෙනෙක් මහණ වුණා. කවුද ඒ? ගොවියේ සාමාන්‍ය මිනිස්සේ. මේ දෙන්නාගේම නයිස් කම්මිය, නෙක් කම්මිය අත්හැරීම මා සමාන කොට සැලකනවා. ඒ නිසා රජ කෙනෙක් මහණ වුණා, ගොවියෙක් මහණ වුණා. ඒ දෙන්නාගේම අත්හැරීම සමාන වටිනාකමකින් යුක්තයි. රජතුමාට රජකම අත්හරිනකොට අමාරු නම් අර ගොවියාට තමන් සතුවේ ගොවි බිම අත්හරිනකොට ඒ වගේම ලොකෝ සටනක් මනසින් දීලා තමයි එයාට අත්හරින්නේ. ඒ නිසා තමයි කියන්නේ යමෙකුට තමන් සතු නිවස මාලිගාවක කියලා. යමෙකුට තමන් සතු නිවස මාලිගාවක කියලා. ඒ නිසා රජතුමාට රජ මාලිගාව මාලිගාවක් වගේම සාමාන්‍ය මිනිසෙකුට තමයි ඉන්න කුඩා ගෙදරක් ඔහුට මාලිගාවක්. ඔහුට නිවනක් ඒක. ඒ නිසා හැම දෙනාම මේක අත්හරිනවා නම් දෙයක්, ඒ අත්හරින දේ හැම කෙනාටම වටින දෙයක්, ඒක ලොකු මහන්සිය විතරන දෙයක්. ඒ නිසා ධර්මයේ ළඟදී පින්නතුනි අපි මේ ආකල්ප බුද්ධිය අපේ වැඩි වෙන්නට ඕන. අවිඤ්ඤාණ සූත්‍රයේදී බුදුහම දේශනා කරනවා නුවණැති කෙනෙක් විසින් නුවණ යම්කිසි ප්‍රමාණයකට තියෙන්නට ඕන. ඇත්තෙම ඔබ හැම දෙනාට මෙහෙම නුවණ තියෙනයි. හැබැයි ඒ නුවණ ඔබ කල්පනා කරලා බලන්න ඔබ ඇත්තටම ඒ නුවණ යොදවන්නේ මොකටද කියලා. කෙනෙක් තමන්ගේ ඒ නුවණ වෘත්තියට යොදවන්න පුළුවන්. කෙනෙක් ඒ නුවණ යම්කිසි කෙනෙකුගේ ගන්න කපටි විදියට උපක්‍රමශීලීව ඒ නුවණ යොදවන පළක්කය. පින්නතුනි එහෙම අයක නුවණ තිබ්බට මේ ධර්ම ජීවිතයට අවශෝෂණය වෙන්නේ තමන්ගේ නුවණ. තමන් උපරිම වශයෙන් යොදවන්නට ඕනේ කොහොමදද? මේ ධර්මයේ ළඟදී ධර්මය අවබෝධ කරගන්න, ධර්මයේ හැසිරීම සඳහා තමන් මේ නුවණ යොදා ගන්න බාහිර කෙනෙක් වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි තමන් සැබෑම නුවණ කෙනෙක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ අවිඤ්ඤා සූත්‍රයෙන් සඳහන් කරනවා නුවණ ඇති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමන් දැනගන්න තියෙනවා නම් මොකද දැනගන්න තියෙන්නේ? පංචෝපාදානස්කන්ධය කියලා. මෙන්න තමන්ගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් බලන්න දැන්. අපි වෙනත් ග්‍රහලෝකයක්, ගැලක්සියක්, යුනිවර්ස් එකක් කෙනවරටම අධ්‍යයනය කරලා නවීන උපකරණ වලින් බැලුවා කියලා අපි දැක්ක වෙන්නේ. අපි ඕෂන් එකේ ගැඹුරුම තැන අධ්‍යයනය කළා. ගැඹුරුම තැන කියන සතේ පැලෑටියක් අධ්‍යයනය කරාට විතරක් අපි දැක්ක වෙන්නේ. සැබෑ ලෙසම බුදුහාමුදුරු දේශනා කරනවා සැබෑ අධ්‍යයනය කියන්නේ මේ අපේ ජීවිතේට අනේ මොකක්ද කියන එක. ඒ නිසා තමයි රෝහිතස් බ්‍රාහ්මණයා තමගේ ඊර්ති බලයෙන් ලෝකයේ කෙළවරට යන උත්සාහ දරන අවස්ථාවේදී බුදුහාමුදුරු සඳහන් කළේ ඉමස්මින් දේව ධ්‍යාන මැත්තේ කලෙබරේ සසංජිමේ ලෝකංච අනිතේමේ ලෝක සමුදයන්ච ලෝක නිරෝධයන්ච ලෝක නිරෝධගාමිනී පටිපදන්ති කියලා. මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ සිත සහිත වූ මේ ශාරීරිය තුළම මම ලෝකයන්, ලෝකය කියන්නේ දුක, ලෝක සමුදයයි දුක ඇතිවීම, ලෝක නිරෝධයයි දුක නිරෝධය, ලෝක නිරෝධගාමිනී පටිපදාව අරහත් මාර්ගය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍යම මේ ජීවිතය තුළම කනවනවා කියන්නේ. ඒ නිසා අපි දැක්වන්නේ ඇත්තටම අපේ ජීවිතේ කියන්නේ මොකද්ද කියන තේරුම් ගන්න. අපේ ජීවිතය කියන්නේ වෙනතුනි. ඇසෙන් රූපයන් දැකලා හෝ කනෙන් ශබ්දයක් අහලා හෝ මේ ඉන්ද්‍රිය හයෙන් ලෝකය ගැන අපි දන්න දැනුමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ ලෝකයේ පිළිබඳව අපි ලබන දැනුම ඒ මොහොතට හටගන්න සිතිවිලි මාත්‍රයක් විතරයි. අපට සැබෑරිස්ම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ සිතක් එක්ක තියෙන මේ ස්කන්ධ පංචකය විතරයි. අන්නේ ස්කන්ධ පංචකය කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන කාරණේ. පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පින්නතුනේ ත්‍රිපිටකයේ තියෙන මං හිතන්නේ වැදගත්ම පාඩය තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන කාරණේ. අපි සඳහන් කරන බොහෝ වත්පත්ිකාවල අපි මේ පාඩය සඳහන් කරනවා. කෙනෙකුට දැන පුළුවන් දිගටම බලන්න කෙනාට ඉතින් හාමුදුර හැමදාම මේකම කියනවා කියලා සමහර කෙනෙකුට දෙලක් පුළුවන්. පින්නතුනේ නමුත් මේ පාඩිය අහන්න පින්නතුනේ අපි කල්ප ගණන් පෙරම් පුරලා තියෙනවා. මේක තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති. අපි මේ දැන් ලබන අත්දැකීම පෙර තිබුණු අත්දැකීමක් නෙවෙයි. පෙර අත්දැකීම මෙතෙන් ආව නෙවෙයි. මේ මොහොතේ ලබන අත්දැකීම ඒ විදිහටම අනාගත ජනවත් නෙවෙයි. හැබැයි මේ මොහොතේ ලබන අත්දැකීමට අතීතයේ යම්කිසි බලපෑමක් කියලා තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒක එහෙම මෙතෙන් ආව නෙවෙයි. මේ මොහොතේ තියෙන අත්දැකීම ඒ විදිහටම ඊළඟ මොහොතට යන්නේ නැහැ. හැබැයි මේකෙන් බලපෑම ඊළඟ එකට සිදු කරලා මෙතන විඥානය නිරුද්ධ වෙන්නේ. මෙන්න මේක තමයි පින්වත්නි බුදුහාමුදුරෝ විවිධ වචනවලින් සඳහන් කළේ. අස්මින් සති ධම්ම හොති කියලා කියනවා. මේ ඇතිකල්ලි මේ ඇත කියන්නේ මේක. අස්මින් අසති ධම්ම හොති කියන්නේ මේක. මේ නැතිකල්ලි මේ නැතේ කියන්නේ මේක. ඉමස්ස උපාදායි ධම්ම උපජ්ජති කියන්නේ මේක. මේ ඇතිකල්ලි මේ හට ගන්නවා කියන්නේ මේක. ඉමස්ස නිරෝධායි ධම්ම නිරුද්ධති කියන්නේ මේක. මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වෙනවා කියන්නේ මේක. පස්වග මහණුට දේශනා කළේ යම් කිංචි සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං කියන්නේ ඒකම තමයි. හේතු නිසා යමක් හටගත්තනම් හේතු නිරුද්ධ වෙනකොට එතන මේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව අපට ඉඩ දෙන්නේ නැහැ මේක නැති වුණා කියලා පිළිගන්න. ඒක නිරුද්ධ වෙනවත් එකම ඊළඟ සිතුවිල්ලෙන් අපට පණවල දෙනව නිරුද්ධුනේ නැහැ මේක තියෙනවා. මෙන්න මේ පොඩ වැඩි වෙන සමයි දුක වැඩි වෙනවා කියලා කියන්නේ. එනසා මෙන්න මේ අතීත සංඥා නිරුද්ධ වෙච්ච ඒවා නිත්‍ය සංඥාවෙන් ගන්න එක පුළුවන් තරම් දුරට අපට අඩු කරන්න පුළුවන් නම් ඒකමමනස අපි දුකෙන් නිදහස් වෙනවා. අන්න ඒ සඳහා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. මෙන්න මේ අසාරය අවබෝධ කරගත්තු කෙනා තමගේ විශිෂ්ට ඥානෙන් තේරුම් ගන්නවා දුරු කරන්න ඕන නම් දුරු කරන්න ඕන මොකද්ද කියලා. මොකද දුරු කරන්න තියෙන්නේ? අවිද්‍යාව ආභව තණ්හා. මෙන්න මේ ඉතුරු කරගන්න ඒ විදිහට නිත්‍ය සංඥාවෙන් ගන්න අවිද්‍යාව දුරු කරන්න ඕනේ. අවිද්‍යාව දුරු කරනවත් එක්කම භව තණ්හාව ඊට අදාළ තෘෂ්ණාවත් ඒත් එක්කම ඒ ප්‍රමාණය දුරු වෙනවා. ඒ නිසා අපි තෘෂ්ණාව දුරු කරන්න හදනවා. හැබැයි තෘෂ්ණාව එහෙම දුරු කරන්න බෑ. තාවකාලිකව ටිකක් යමක් නොකර ආසන කර ඉන්න පුළුවන්. නමුත් වෙනතුනේ අවිද්‍යාව තියෙනකන් තෘෂ්ණාන කරින්නේ අපි. අපි ඈත පාර කෙළවරේ වැලි තලාවක ඈත මිරිගුවක් දකිනවනම් ඒ මිරිගුවයි කියලා අපි දකිනවනම් ඇත්තටම මිරිගුවක් කියලා දකිනවනම් තිබහවෙච්ච කෙනෙක් ඒ මිරිගුව පස්සේ නොදුවා ඉන්නේ නැහැ. කොච්චර වළක්වන්න හැදුවත් එයා මිරිගුව පස්සේ දුවනමයි. හැබැයි අපි දන්නවනම් මේක ඇත්තේ මායාවක්. මේක ඇත්තටම වතුර නෙවෙයි කියලා අපි වතුර තිබන් එහෙන් මැරුණා. අපි කවදාවත් මිරිගුව පස්සේ දුවන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක්. අපි හරියට මේ යථාර්ථය තේරුම් ගත්තොත් අපි තෘෂ්ණාව පස්සේ දුවන්නේ නැහැ. ඒකෙන් කියන්නේ කෑම බීම කන්නේ නැහැ, නිදා ගන්න නැහැ, ගියක් ඇටින්නේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. යම් බුදුරජාණන් වහන්සේ ඉහෙළම විහාරස්ථානවල හිටියා. ඒක නෙමෙයි කියන්නේ. බෙහෙතක් හේතක් වුණා නම් බෙහෙතක් හේතක් ගන්න ඕනේ. අපි බෙහෙත් ගොනේ ආකාරවලද? හේතුවන ආසාවට නෙවෙයි ලෙඩේ සුව කරගන්න. අන්න ඒ සංඥාවෙම තමයි අවබෝධය කියන කෙනා ආහාර පාන ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න මේ සියල්ලක්ම කරන්නේ තමන්ගේ අවශ්‍යතා සඳහා නිසා. ලෝභය, මාන්නය, තෘෂ්ණාව දිනු කිරීම අදහසින් නෙවෙයි. මේක තමයි අපේ නැති වෙනවන අවබෝධය නිසා අවිද්‍යාව පරිසම්පාදයේ මුල් කරගත්තු මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ දකින්න කෙනා ඒ ප්‍රමාණයට උදී අවිද්‍යාව බවයට තිනැලී මට්ටිකෙන් ඉඳ දුර වෙලා යනවා. ඒ තරක් නෙවෙයි. ඒ දුර වෙන බව දකින්න කෙනා තමන්ගේ මේ ගමන් මාර්ගය ස්ථාවර කරන්න ඔහුට වඩන්න ඕන ප්‍රතිපදාව ළඟට අහු වෙනවා. ඒ නිසා තමයි ප්‍රඥාවන්ත කෙනෙකු විසින් තම විශිෂ්ට ඥානයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න ඕන? සමත විදර්ශනා දෙක. හිත සමාධිමත් කිරීම වර්තමානයේ එක අරමුණක එක කුසල අරමුණක බොහෝ වේලාවක් හිත සබා ගැනීමේ දක්ෂතාවය එන්න එන්නම තමන් වැඩි කරනවා. එහෙම සමාධිමත් වෙච්ච සිතින් යා අනිත්‍යතාවය පරිසම්පාදය හේතුඵල ධම නුවණින් දකින වාරය එන්න එන්නම යා වැඩි කරනවා. මේක තමයි පින්තුනේ අපට වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන දේ. මේ මගේ යනකොට එයාට සාක්ෂාත් වෙන තියෙන කරුණු, එයාට ලබා ගන්න තියෙන කාරණා, achieve වෙන තියෙන කාරණා ඉබේම ලැබෙනකොට අමුතු උත්සාහයක් දරන්න නැහැ. මේ මගේ ප්‍රතිඵලයක් තමයි ළඟට තමන්ට ලබා ගන්න තියෙන දේ ලැබෙනවා. ඒ තමයි විද්‍යා විමුක්ති කියන කාරණය. විද්‍යා කියන්නේ මේ අවබෝධයෙන් එන්නම සහවුරු වෙනවා. විමුක්තිය කියන්නේ ඒ අවබෝධය සහවුරු වෙච්ච ප්‍රමාණයට තමන් දුකෙන් නිදහස් වෙනවා. තොර මෙන්න මේ කරුණු හතරක් ඇතුළේ මොනවද දේශනා කළේ? අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගන්න ඕනේ පංච පරිස්සන්දේ කියලා බුදුහාමුදුරුවෝ මේ මොකද දේශනා කරන්නේ? මොන සත්‍යද? දුක්ඛ සත්‍යනේ. සංකීර්ණ පංච පාදානස්කන්ධා කියන්නේ මේක. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා දුක සත්‍ය විස්තර කරලා අවසානයේ බුදුහාමුදුරුවෝ යන්නේ සංකීර්ණ පංච පාදානස්කන්ධා දුක්ඛ කියන්නේ මේකයි. ඊළඟට අවිද්‍යාව බව තණ්හා කියලා කියන්නේ මොකද්ද? මොන සත්‍යද? සමුදය සත්‍ය, දුකට හේතුව කියන සත්‍යය. ඊළඟට වඩන්න ඕන නම් කියනවා සමත විදර්ශනා කියලා. මොකද්ද මේ කියන්නේ? මොන සත්‍යද? මොන සත්‍යද? මාර්ග සත්‍යය. මේකම තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. මේකම තමයි සතර සති වඩන්නේ කියලා කියන්නේ. මේකම තමයි පංචේන්ද්‍රිය කියලා කියන්නේ. මේක තමයි සත්‍යබෝධයන් කියලා කියන්නේ. මේක තමයි ආරක්ෂණික මාර්ගය කියලා කියන්නේ. මේක තමයි විස්තරාත්මකව සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒ නිසා ඒකේ කෙටිම දැනුම බුදුහාමුදුරනේ ගත්තා. ඊළඟට විද්‍යා විමුක්තිය කියලා කියනවා. මොන සත්‍යද මේ? නිරෝධ සත්‍ය. නිවන කියන එක. දුකෙන් නිදහස් වීම කියන එක. තොර මෙන්න මේ වගේ කතාවක් සත්‍යම තමයි විස්තර කරන්නේ. ඒ නිසා සාමාන්‍ය ලෝකයේදී දාන සීල භාවනා කියන සම්මුති සත්‍ය තියෙනවා. දාන ආදී ගුණ දහම් ගැන කියන මේ සම්මුති ලෝකයේ තියෙන සත්‍යයක්. නමුත් මෙතන කියන්නේ ඒ සත්‍ය නෙවෙයි. ඒ සම්මුති සත්‍යයේ ඉක්මවල ගැඹුරට ගියාම ප්‍රඥාවේ ඉහළම තලයේ ඉඳලා ලබන ප්‍රඥාව සහ අවබෝධය සහ භාවිතය ගැන මේ කියන්නේ. ඒ නිසා මේකයි දාන සීල භාවනා එකට පටලවාගන්න එපා. මේ කියන්නේ සාමාන්‍ය ලෝකයේ කියන කාරණයක් නෙවෙයි. මේ හතර යන්නේ අර සම්මා දිට්ඨියේ අරියා අනාත්මවා ලෝකුත්තරා මග්ගංගා කියන චතුසත්‍ය සම්මා දිට්ඨිය නැත්නම් ආර්ය සම්මා දිට්ඨියත් එක්ක යන අවබෝධයක් තමයි මේ කියන්නේ. එනිසා යමක් කියනකොට අපි තේරුම් ගන්න ඕන දැන් මේ හාමුදුරුවෝ විස්තර කරන්නේ සම්මුති සත්‍ය කාරණයක්ද මේ කියන්නේ? පරමාර්ථ සත්‍යය යන එකක්ද? සම්මුති ලෝකයේ සැප ලබන එකක්ද මේ කියන්නේ? ඒකෙන් නිදහස් වෙලා ගැඹුරු ප්‍රඥාවට යන එකක්ද මේ කියන්නේ කියන එක තමයි තේරුම් ගන්නවා. සමහර විට විපස්සනා කියන වචනේ කියනවා. අනිත්‍ය කියන වචනේ සිය පාරක් විතර දේශනේ කියනවා. නමුත් බුදුදහමේ කියන අනිත්‍යතාවය නෙවෙයි කියලා කියනවා. ඒ නිසා අනිත්‍ය කියන වචනේ කිව්වට විපස්සනා කියන වචනේ පාවිච්චි කළාට විතර කලබල වෙන්න එපා මේ කියන්නේ. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා තමන් දක්ෂ වෙන්න ඕන සැබෑ සත්‍ය මොකද්ද කියන එක ගැන තමන්ට නුවණක් තියෙනට ඕන ඒ සඳහා තමයි මේ සුතමේ ඥානය දිනු කරගන්නේ. මේකට කියන්නේ සුතමේ ප්‍රඥාව කියලා. මේ සුතමේ ප්‍රඥාව තියෙන කෙනාට තමයි චින්තාමය ප්‍රඥාව විදිහට දෙයක් හිතන දෙයක් ඉතුරු වෙන්නේ. මේ සුතමේ ප්‍රඥාව තියෙන කෙනාට තමයි සැබෑලෙසම භාවනාමය ප්‍රඥාව දිනු වෙන්නේ. සමථ දර්ශනා දිනු වෙන්නේ. ඒ නිසා මේ ගමන් මගේ ආරම්භයේදීම යන ගමන් මග මග සලකුණු මග ප්‍රතිඵල ගැන තමන්ට යම් කිසි විදියක දැනුමක් තියෙන්න ඕන. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙන්න මේ ගමන් මග යද්දි පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එක පැත්තකින් සමථය හිත තැම්පත් කිරීම ගැන කරුණු වෙනවා. ඊළඟේ තැම්පත් කරන හිතින් අනිත්‍යතාවය බලන්න වාරගාන වැඩි කරන්න උපදෙස් දෙනවා. විදර්ශනාවෙන් බලන්න. ඉතින් මේ දෙකම වැදගත් වෙනවා. සමත පූර්වංගම විදර්ශනාව කියලා කියනවා. සමතේ හුඟක් තියෙන උකල විදර්ශනාවට පත් වෙන ක්‍රමයක් ගැන කියලා කියනවා. විදර්ශනා පූර්වංගම සමතේ කියලා එකක් තියෙනවා. විදර්ශනාව දිනු කරලා ඒකෙම හිත සමාධිගත වෙන ක්‍රමයක සඳහන් කරලා තියෙනවා. දැන් බාහ්‍ය ධර්මයේ විදිහට දිත්තේ දිට්ඨමත්සං කියුවේ ඒක. සාරිපුත්ත හාමුදුරන්ට යේ ධම්මා කියන ගාථාවෙන් සඳහන් කළේත් ඒක. විදර්ශනා පූර්වංගම සමතේකුත් තියෙනවා. ඒ වගේම සමත විපස්සනා යුගනත ක්‍රමයකුත් තියෙනවා. දෙක මාරුවෙන් මාරුවට වැඩෙන ක්‍රමයකුත් තියෙනවා. එතකොට අද අප මේ සාකච්ඡා කරන ආනාපානසති සූත්‍රයේ කියන තුනේ මෙන්න මේ යුගනත් ක්‍රමයට අපිට ගන්න පුළුවන්. දෙකම මිශ්‍රව දෙකම වැඩි වැඩි යන ක්‍රමයක් විදියට. සමති දර්ශනා දෙකම. ඒකට ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අවදාංග මාත්‍රකාවතෙන් තෝරගත්තේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන ආනාපානසති සූත්‍රය. මේ සූත්‍රය ගැන අපි කලින්ම කරුණ සඳහන් කළා. ඒ කරුණම නැවත නැවතත් අපි මේ ගැඹුරට යනවා. නැත්නම් මේ ඊළඟ පොයටත් මේකම විස්තර කරන්න පුළුවන්. නමුත් අපි මේක කලින් ටිකක් ඉක්මනින් සඳහන් කරලා අපේ මෑණිකෙනේ සඳහන් කළා. මේ කරුණ තවත් වුණ කරන්න බලාපොරොත්තු වෙනවා දැනගන්න කැමතියි කියලා. ඒ නිසා මේ මෑණියන්ගේ ප්‍රයෝජන සඳහා කියලා අපි මේ සතියේම අපි දාගෙන මේක කරන්න තීරණය කළේ එකක් හේතුවක් වුණා. පින්තුනි ආනාපානසති සූත්‍රයේදී බුදුහාම සඳහන් කරනවා යම් කිසි එක කරුණක් වැඩෙනකොට හතරක් වැඩෙනවා නම් ඒ හතර වැඩෙනකොට හතක් දිනු වෙනවා නම් ඒ හත දිනු වෙනකොට දෙකක් පරිපූර්ණත්වයට සාක්ෂාත් වීමට පත් වෙනවා නම් අන්නේ එකම එක ධමයක් තියෙනවා. මොකද මේ සඳහන් කරන්නේ එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා දිනු වෙනවා පරිපූර්ණත්වයට පත් වෙනවා ඒ හත වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා පරිපූර්ණත්වයට පත් වෙනවා කියන. දැන් මේ මොනවා ගැනද මේ කියන්නේ? ඔව් එක නැමැති එකම කාරණය තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය නැමැති එකම දේ වඩනකොට හතරක් වැඩෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨාන නැමැති භූමිය වැඩෙනවා. ඒ සතර සතිපට්ඨානය තුළ සමානිතර ඉන්නකොට සත්‍ය බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා. බෝධිඅංග වැඩෙනවා. අන්නේ බොජ්ජංග හත වැඩෙනකොට ක්‍රමයෙන් දෙකක් සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්තිය කියන දෙක සාක්ෂාත් වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ යථා බුද්ධේන දේසිතා. අනුකුබ්බන් පරිචිතා. ආනාපාන සතියත් අනුකුබ්බා පරිචිතා. අනුකුබ්බන් පරිචිතා යථා බුද්ධේන දේසිතා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක වඩන්නට ඕන. හැබැයි පස්සේ කාලේ සමහර අය තමන්ගේ තියෙන දැනුම් මට්ටම අනුව මේක වර්ධනය කරපස්සා ලෝකයේ අපිට පේන එක එක සම්ප්‍රදායවල. ඒවත් ඉගෙන ගන්න කමන්නේ. ඒව ප්‍රගුණ කරන්න කමන්නේ. හැබැයි අපි දැනගන්නට ඕන බුදුරජාණන් වහන්සේ හරියට පෙළගහම තුල ආනාපාන සතිය විස්තර කරලා තියෙන්නේ කොහොමද කියලා. අන්න ඒ සඳහා කුද්දක නිකායේ තියෙන ග්‍රන්ථය ඇතුළත් කැන්තන් ස්ථාන රාශියක තියෙන කරුණ අපි මේ ගත්තා. ඒ විතරක් නෙවෙයි සංයුත නිකායේ අපි ආනාපානසති සංයුත්තේ ආනාපානසති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය මේ වගේ කරුණ ආනන්ද සූත්‍රය ආදී සූත්‍ර රැසකින් සා විශේෂයෙන් ආනාපානසති කතා කියලා කුද්දගෙන කායනකොට සෙනොත් අපි මේ සඳහා කරුණු උකහා ගත්තා. ඉතින් ඒ සියල්ලක්ම අරගෙන තමයි මේ කරුණු සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පින්නතුනි ආනාපාන සතිය ගැන කියනකොට මහා සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතිය ගැන කරුණු සඳහන් වෙනවා. ඒ මූලික ක්‍රම පියවර හතර ගැන ආනාපාන සතිය පියවර 16කට විස්තර වෙනවා. 16 කියන්නේ හතර ගොඩවල් හතරක්. දැන් ගිරිමානන්ද සූත්‍රය, ආනන්ද සූත්‍රය, මේ ආනාපාන සති සූත්‍රය, ඒ වගේම ආනාපාන සති කතා ආදී තැන්වල මේ ක්‍රම 16ම සඳහන් වෙනවා. ඒ 16 කියන්නේ සතර සතිපට්ඨානයම අනුපිළිවෙලින් වැඩෙන විදිය ගැන කියනවා. හැබැයි මහා සතිපට්ඨාන සූත්‍රයේන්නේ මේ 16 මුල් හතර විතරයි, කායනුපස්සනාවේ කොටස් හතර විතරයි. අපි මේ විස්තර කරන්නේ අර ක්‍රම 16ම සතර සතිපට්ඨානෙ වැඩෙන විදියටත් සත්‍යබෝධයන් සම්පූර්ණ වෙන විදියටත් වැඩෙන ක්‍රමය තමයි අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා නාහං බික්ඛවේ මුට්ඨක්කතිස්ස අසම්පජානස්ස ආනාපාන සති සමාධි භාවනං වදාමි කියලා. මහණෙනි මම සිහි මුලාවෝ සිත එකඟ කරගන්න බැරි කෙනාට ආනාපාන සතිය නොවදාරමි කියලා. පින්තුනි බුදුදහමෙහි භාවනා කමඨාන් 40 ගැන සඳහන් වෙනවා. භාවනා ක්‍රම 40ක් දැක්වෙනවා. ඒ 40න් පින්තුනි ආනාපාන සතිය හැර අනිත් භාවනා ඔක්කොම ටික එක පැත්තකට දාන්න පුළුවන්. ඒ කියන්නේ එක විතරකයකින් කුසල විතරකයකින් හිත දිනු කරන විදිය. එක්කෝ සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා හරි, මරණන් නියතන් කියලා හරි, පටවියාපෝතේජෝ කියලා හරි, නැත්නම් කේසාලෝමානකාදන්තා කියලා හරි, කුමනෝ කුසල විතරකයකින් හිත සමාධිමත් කරගන්න විදිය. විතරකයකින්ම විතරක දිනු කරන විදිය. හිත සමාධිගත කරන විදිය. හැබැයි ආනාපාන සතියේ තියෙන විශේෂත්වය තමයි ආනාපාන සතිය ආරම්භයේදම කරන්නේ විතරක දුරු කිරීමෙන් හිත සමාධියමත් කරන ක්‍රමය. ඒ නිසා අනිත් භාවනා වලට වඩා ආනාපාන සතිය වෙනස් හිතක් නෙවෙයි, ඉතාම සියුම් භාවනාවක්. ඒ නිසා නිතරම හිත විසිරෙන කෙනෙකුට ආනාපාන සතිය මුලදී වඩන්න අමාරුයි. හැබැයි එකින් කියන්නේ හැමදාම ආනාපාන සතිය නොවඩා ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මේකෙන් කියන්නේ ඒ සඳහා තමයි මුලදී අපි අර සතර කමඨාන් සඳහන් කළේ. බුද්ධානුස්සති, මෙත්තා, අසුභ, මරණ කියලා. මෙන්න මේ කරුණු වලින් අපි සඳහන් කරන්නේ අර විසිරලා කියන සිත අසම්පජානේ දුරු කළා. හිතේ සතිමත් බව ටික පුහුණු කරන ප්‍රාථමික භාවනා ක්‍රම තමයි මේ වගේ සඳහන් වන්නේ. ඒ නිසා මෛත්‍රී භාවනා ටිකක් කළා, කලකුරු කළා, දෙකෙන් දෙක අපිට හිමුණා ආනාපාන සතිය වඩන්න පුළුවන්. හැබැයි සමහර අය සතරේදී හිත දිනු කරපු අය ඉන්නවා. මේ පිනතුන් හතරෙනුත් එහෙම හොබ දෙනෙක් ඇති. එකපාරම ආනාපාන සතිය සම්පූර්ණ වෙන සාර්ථක වෙන අවස්ථාවක් තියෙන පුළුවන්. හැබැයි වඩාත් සාර්ථකයි අර මූලික කර්මස්ථානක් වඩමින් ඒවත් දෙදෙනා පුරුදු කරමින් ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි පිනතුනි මේක ක්‍රම 16කට වැඩෙනවා. දැන් සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ හතර සතිපට්ඨානෙ වැඩීම. අනිත් පැත්තෙන් කිව්වොත් සම්පූර්ණ බුදුදහම තියෙන්නේ ඡන්ද පංචකයේ තේරුම. අපේ ජීවිතේ ඇත්තටම යථාර්ථවාදී විදිහට මොකද්ද තියෙන යථාර්ථයේ තේරුම් ගන්න තමයි බුදුදහම තියෙන්නේ. එතන අන්න ඒ පංච පාරමස්කන්ධයේ තේරුම් ගන්න යන ගමනේදී තියෙන ප්‍රතිපදාව තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක කායනපස්සනා වඩනකොට රූපස්කන්ධය පිරිසිදු දැනගන්නවා. වේදනාපස්සනා වඩනකොට වේදනාස්කන්ධය තමයි දැනගන්නේ අපි. චිත්තානපස්සනා වඩනකොට විඥානස්කන්ධය අවබෝධ කරගන්නවා. ධම්මානපස්සනා වඩනකොට සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක අපි දැනගන්නවා. සාපතකින් කියනවා නම් කායනපස්සන වඩනකොට සතර ආහාර වලින් කබලින් පාර ආහාරය ප්‍රකට කර ගන්නවා. වේදන පස්සන වඩනකොට ස්පස්සාහාරේ පස්සාහාරේ දැනගන්න. චිත්තාන පස්සන වඩනකොට විඥානාහාරය අවබෝධ කරගන්න. ධම්මාන පස්සන වඩනකොට මනෝ සංකේතනාහාරය දැනගන්න. අනිත් පැත්තෙන් මේ හතර වඩනකොට සතර විපල්ලාස ටිකෙන් ටික දුර වෙනවා. කායන පස්සන වඩනකොට අසුභයේ පිළිබඳව තියෙන සුභ සංඥාව දුර වෙනවා. වේදන පස්සන වඩනකොට දුක්ඛයේ පිළිබඳව තියෙන සුඛ සංඥාව දුර වෙනවා. චිත්තාන පස්සන වඩනකොට අනිත්‍යයේ පිළිබඳව තියෙන නිට්ඨ සංඥාව දුර වෙනවා. ධම්මාන පස්සන වඩනකොට අනාත්මයේ පිළිබඳව තියෙන ආත්ම සංඥාව දුර වෙනවා. මෙන්න මේක තමයි පිටතන විපල්ලාස දුර වෙන මාර්ගය. සතර ආහාර පිරිසිදු දැනගන්න ක්‍රමය, ස්කන්ධ පංචකය ප්‍රකට කරගන්න ක්‍රමය, අනිත් පැත්තෙන් නාම රූප ධර්ම අවබෝධ කරගන්න ක්‍රමය, තවත් ලෙසකින් කියනවා නම් දුකෙන් නිදහස් වීමේ මාර්ගය. එතකොට මේ ආනාපාන සතිය කියන දැන් මේක කියන කරුණ පිටින් ඔක්කොම මේ සටහනේ ඉතාම පැහැදිලිව තියෙනවා. කලබල වෙන්න එපා, මේ බර වචන කියනවා කියලා තේරෙන්නේ නැහැ කියලා මේ ටිකක් දැන කල්පනාවෙන් අහන්න. පස්සේ මේකත් කියනකොට හොඳට තමට තේරෙය. ඒ නිසා මේ වචන කියන්නත් ඕන නේද? ඊළඟ දවසේදී අපි කී දෙනෙක් අඩු වෙන්න දන්නේ නැහැ නේද? දැන් මට මන් ඉන්නේ දන්නේ නැහැ. ඈ ඒ නිසා අපි මේ මොන ගැහිච්ච මොහොතේ මේ වගේ සාකච්ඡා කරන්න වෙනවා. නැත්තම් මේවා ගැඹුරුයි බරයි කියලා ඉන්න බෑ අපිට. අපේ ජීවිත බොහොම සාවකාලිකයි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපි මේක අහන්න තමයි සතර වාස්කල් මේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාව අපි අත්හරිනවා කියලා කියන්නේ පින්නතුනි, ඒක ලොකු අභාගයක්. ඒ නිසා මේ වචන හරි ඇහෙන්න ඕන, අපිට ඒක ඇහෙන්නේ නැතුවත් කමන්නේ නැහැ. පස්සේ හරි අවබෝධ වෙයි. ඒ නිසා මේව නිතර නිතර අහනකොට පින්නතුනි තමන්ට කවදා හරි දවසක් මේව අවබෝධ වෙනවා. ඒ නිසා තේරෙන්නේ නැහැ කියලා අත්හැරලා දාන්න එපා. දැන් අපි පාඨමාලාවක් උපාධියක් කරන්න යනකොට අමාරුවේ කියලා අත්හරිනවද අපි? නෑ නේ නේ, අමතර පන්ති හැරි ගිහිල්ලා කොහොම හරි ගිහිල්ලා ඒක දැනුම වර්ධනය කරගන්න බලනවා නේද? ඒ උපාධියක් කවදාවත් හරි අත්හරින්නේ අමාරුවේ කියලා නේ. වැඩිපුර අමාරු වෙනම් වැඩිපුර පොත්පත් බලනවා, යාළුවොත් එක්ක කතා කරනවා නේද, අමතර පන්තියකට යනවා, කොහොම හරි ගිහිල්ලා මේක ඉගෙන ගන්නවා නේ. ධර්මයේ ළඟදී අපි එහෙම වෙන්න ඕන. ඒකයි අමාරුවේ කියලා අත්හැරලා බෑ අපට මේවා. මේකම තමයි අපේ ජීවිතේ නියම විදිහට අපි ඉගෙන ගන්න තියෙන දේ. අපි නියම විදිහට සතුට සැනසීම බලාපොරොත්තු වෙනවා නම් එනස අපි එන්නෙන්නම මේ කරුණ එක පැත්තකින් සරල කරනවා, අනිත් පැත්තෙන් ගැඹුරටත් අපි මේ කරුණ දෙපැත්තටම විහිදල යන විදිහට ඔබට මේ කරුණ සඳහන් කරනවා. ඔබ අවදියෙන් හිටියොත් තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි, ආනාපානසති සූත්‍රයේ තියෙන කරුණ 16දී බුදුහාමුදුරුව මුලදී සඳහන් කරනවා පින්නතුනි, මේ සඳහා නිශ්චිත ඉරියව්වක් දක්වලා තියෙනවා. ආරම්භයේදීම අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා දිවස්යෙන්. එතකොට හිතන්නේ අපිට මේ දැන් කොහොමද අපිට එනම් මේ භාවනාව කරන්න බෑ නේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ශුඤ්ඤාගාරය කියන්නේ පින්නතුනි තමන්ගේ ගෙදර රාත්‍රී කාලයේ ශුඤ්ඤාගාරය සකින් ඉඳගත්තට පස්සේ ඒ නිසා ඉස් භූමියක් වගේ නේ. ඊට පස්සේ අර පණ තියෙන ඔක්කොම අය මැරිලා වගේ තමයි තවරු. ඒ නිසා එතකොට තමන් ශූන්‍යාගාරයක නෙවෙයි සුසාන භූමියක ඉන්නා වගේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා හොඳටම භාවනා වඩන් තියෙන ස්ථානයක්. ඉතින් ඒ නිසා අපට දැන් තියෙනවා දැන් නැත්තේ නෑ, ඉන්න ගෙදර බඳගෙන තමන්ට වඩන්න පුළුවන්. ඔය ඇත්තටම ඉඳගෙන ආයෙ අවදියට හරි ඉතින් ආයෙ කරන්න වෙනවා අපිට නේ. ඉතින් පින්නතුනි, ආරම්භයේදීම මූලික ලක්ෂණ ටිකක් සඳහන් කරලා තියෙනවා. නිශ්චිතීරියවක් පවත්වා ගන්න එක වටිනවා. හැබැයි ඒක කියන්නේ වාඩි වෙලා ඉන්න කියලා මේ විදිහට ඇරමිනිය ගොතාගෙන ඉන්න කියනව නෙවෙයි. තමන් කුටුවක හරි වාඩි වෙලා තමන්ට පහසු විදිහට තමන් ඉරියව්වක් හදාගන්න. ඉතින් බිම ඇරමිනිය ගොතාගෙන ඉන්න පුළුවන් නම් ඒක හොඳ ඉරියව්වක් තමන්ට හදාගන්න පුළුවන්. කෙනෙකුට හිතන්න පුළුවන් මට දැන් හුඟක් වයසයි බෑ කියලා. නමුත් පින්නතුනේ එහෙම කරක් නැහැ. අපේ මේ මොලේ තියෙන සෛල පින්නතුනේ ඕනම වෙලාවක සක්‍රිය කරගන්න පුළුවන්. දැන් අලුත්ම පරීක්ෂණ වලින් අනාවරණය කළා කියනවා වයසට ගියා කියලා සෛල දුර්වල වෙන්නේ නැහැ කියලා අකර්මණ්‍ය වෙන්නේ නැහැ කියලා අලුත්ම පරීක්ෂණ වලින් කියන්නේ. එනිසා පිනතුන ඕනම වෙලාවක ඒ නිෂ්ක්‍රීය වෙච්ච සෛල සක්‍රිය කරගෙන අපට අපේ බාහිර කියන්නේ මනස විතරක් නෙවෙයි අපේ ශරීරය ඉරියව් විතරක් ඕන වෙලාවක අපට වෙනස් කරගන්න පුළුවන්. අපි කැමති විදිහට සකස් කරගන්න පුළුවන් මේවා. එහෙම හැකියාවක් විශේෂයෙන් මිනිස් මානසිකට තියෙනවා. මිනිස් බුද්ධියකට තියෙනවා. ඉතින් ඒ නිසා යමස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. තිනතුනි මෙතෙන්දී ආරම්භයේදී කියන කරුණයි තාම වැදගත්. දැන් අපි මුලින් සඳහන් කළා මේ ආනාපානසතිය වඩනකොට හතරක් වැඩෙනවා. මොකද හතර? සතර සතිපට්ඨානය. මොකද සතර සතිපට්ඨානය කියලා කියන්නේ? කාය අනුපස්සනාව, වේදනුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කාය අනුපස්සනාව කියන්නේ තමන්ගේ කය ගැන. නැත්තම් රූපස්කන්ධය ගැන. මේ කය විතරක් නෙවෙයි බාහිර ශරීරවල පිළිබඳව සතර මහා භූත රූපෙන් හැදිච්ච, නැත්තම් දෙවි කුණෙන් හැදිච්ච මේ ආදී විවිධ ප්‍රභේද වලින් අපි මේ පනවගෙන තියෙන මේ භෞතික ලෝකයේ තේරුම් ගන්න ස්වභාවය. ඒක තමයි කායනපස්සනාවෙන් කරන්නේ. එකාර්ථකයෙන් පෙන්නුතුනේ කායනපස්සනාවේදී තේරුම් ගන්න දේ තමයි දැන් සාමාන්‍ය සත්‍යෙක විදිහට බැලුවොත් අපට යාගේ අතැම් විට හිතේ තියෙන කෙස් ලෝම ආදී වශයෙන් බලන්න පුළුවන්. හැබැයි කොහොම බැලුවත් අන්තිම එනකොට මේ තියෙන්නේ සතර මහා භූත රූප මේ තියෙන්නේ. රළු ගතියක් තියෙනවා, වැගිරෙන ගතියක් තියෙනවා, හමන ගතියක් තියෙනවා, රස්නියක් තියෙනවා. මේ හතර එකතුව තමයි සතර මහා භූත රූප තමයි සජීවී හෝ අජීවී රූපයක තියෙන යථාර්ථය. ඒ යථාර්ථය තමයි බාහිර තියෙන්නේ. ඒ බාහිර තියෙන දේ විද්‍යාඥයෙකුට අවබෝධ කරගන්න පුළුවන්. බුදුදහමේ මුලින් කරන්නේ මේ සතර මහා භූත රූප පටවියාපෝ තේජෝ වායෝ නේද තියෙන්නේ කියලා දැනගන්න. හැබැයි ඒක දැනගත්තට විතරක් නියම විදිහට රූපස්කන්ධය දැනගත්තා වෙන්නේ නැහැ. ඒතර මේ රූපස්කන්ධය හැදෙන හේතුව දැනගන්නට ඕන. මේක හැදෙන්නේ මේ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට. ඒක දැනගන්නට ඕන. ඊළඟට මේ රූපයක් කියලා මොකක් තිබුණත් සජීවී වුණත් අජීවී වුණත් මේ මොහොතේ රූපය සජීවී වෙන්නේ තමන් ඇස දැල්වල බලනකොට. ඇස තියාගෙන ඉන්නවා නම් එතෙන්දි රූපස්කන්ධය මේ තියෙන භෞතික රූපස්කන්ධය ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අතීත රූපයක් වුණා මෙහෙ කරන්න පුළුවන්. කනෙන් එන ශබ්ද රූපය තියෙනවා. නමුත් මේ ඇහැට ලක් වෙන රූපය වෙන්නේ නැහැ. ඒ නිසා බාහිර රූපයේ තිබුණා හෝ නොතිබුණා හෝ ඒක වෙනම කතාවක්. ඒක තේරුම් ගන්න කෙච්චර අමාරුත් නැහැ. ඒක විද්‍යාත්මකව තේරුම් ගන්නවා. හැබැයි මේ කායනපස්සනාවේ ගැඹුරට යද්දී අපි තේරුම් ගන්නේ මොකද්ද? මේ කාය ප්‍රකට වෙන්නේ රූපස්කන්ධය ප්‍රකට වන්නේ මේ අවස්ථාවේ නේද? මේක දිගටම මගේ ලෝකයේ තුල සංකතියක් හැටියට තියෙන දෙයක් නෙවෙයි. මේක මේ මොහොතේ හේතු දෙක එකතු වෙනකොට දැන් මේ රූපය නම් ඇත්තෙන් බන්න රූපය පේනකොට මේ ඇස තියෙනවා, බාහිර රූපය තියෙනවා, චක්කු විඥානය තියෙනවා, චක්කු සංපස්සය තියෙනවා, ඒ ස්පර්ශයෙන් හටගත්තු වේදනාව තියෙනවා, රූප සංඥාවක් තියෙනවා, රූප සංකේතනාවක් තියෙනවා, රූපේ වෙනඳ තෘෂ්ණාවක් තියෙනවා, රූප විතක්ක තියෙනවා, රූප විචාර තියෙනවා. මේ කරුණු 10ක් එක විට පෙරපස නොවි හට ගැනීමෙහි ප්‍රතිඵලයක් හැටියටය මේ රූපය සජීවි වෙන්නේ කියලා තමන් ගැඹුරින් නුවණින් දකිනවා. රූපස්කන්ධයේ ගැඹුරට යනකොට මේක ප්‍රකට වෙන්නේ. ඒ නිසා සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා ආමේ රූපයේ බලල රූප කලාප බෙද බෙද බැලුවොත් රූපස්කන්ධය තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් වර්තමාන කාලේ අපි දරමින් ඉගෙනගන්නේ මේක. රූපයේ තත්පරයට කෝටි වාරයක් බැලුවොත් හරි තමයි කියලා හිතන්න. නමුත් වෙනතෙනි කෝටි වාරේ නෙමෙයි බිලියන වාරයක් වෙනස් වුණා කියලා බැලුවත් රූපස්කන්ධය තේරුම් ගත වෙන්නේ නැහැ. එහෙනම් විද්‍යාඥයෝ රූපස්කන්ධය තේරුම් ගත වෙනවා. ඒ විපරිණාමයේ විතර අපි තේරුම් ගන්න. ඒ විපරිණාමයේ විද්‍යාඥයෙකුට උනත් පරීක්ෂණ කළා ඇටම් එක බෙදලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙන් කළා යාර තේරුම් ගන්න පුළුවන්. හැබැයි බුදුදහමෙන් කියන්නේ ඒක විතරක් නෙවෙයි. බුදුදහමෙන් කියන්නේ මේ රූපය සජීවි වෙන්නේ මේ මොහොතේ තියෙන අත්දැකීමක් විදියට ඒක පෙරපස නොවි මේ අවස්ථාවයක් වෙන දෙයක් කියලා නොවනින් දකින අවබෝධය කරා යන්නයි බුදුදහමේ රූපස්කන්ධය ප්‍රකට කරගන්නවා කියලා කියන්නේ. අන්න ඒ විදිහේ මාර්ගයක් තමයි මේ ධර්ම තුල තියෙන්නේ. ඒ නිසා මට දැන් සතර මහා භූත රූප හොඳට පේනවා. දැන් කෙනෙක් දැක්ක ගම මට ඇට සැකිල්ලයි පේන්නේ කියලා කිව්වට විතරක් රූපස්කන්ධයේ තේරුම් ගත්ත වෙන්නේ නැහැ. ඒ නිසා ඇට සැකිලි පෙන්වන එකක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. ඇට සැකිල්ල බලන්න පුළුවන් නම් ටිකක් ඒ වෙලාවට රාගය අඩු වෙන විදිහට. නමුත් වෙනත් මේක දැනගත්තා කියලා විතරක් රූපස්කන්ධයේ තේරුම් ගත්ත වෙන්නේ නැහැ. ඒකයි. බාහිර රූපයක් කියලා තියනවා කියලා බාහිරෙන් හිත බැසගත්තොත් ඒ බැස ගැනීමත් එක්කම පින්නතුනේ ලෝභ දේශ හට නොගන්නවා කියන කාරණයක් නැහැ. ලෝභ දේශ තුල අවිද්‍යාව තුල අපි හිර වෙලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව දුරු වෙන විදිහේ දර්ශනයකින් බලන එක තමයි බුදුදහමෙන් අපට මේ මඟ පෙන්වන්නේ. ඊළඟට පින්නතුනේ වේදනා සංදේ කියලා කියන්නේ මේ තමන්ට දැන් දැනෙන සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ කායික හෝ ආයික හෝ මානසික හෝ සෝයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් තියෙනවා නම් ඒ වේදනාව එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒක විඥාන ප්‍රතිපද දෙයක්. විඥාණයෙන් ඒ ගැන හිතුවොත් තමයි ඒ වේදනාව තියෙන්නේ. දැන් ඔබ බලන්න දැන් ඔබ එක මීඩියාවක වාඩි වෙනකොට ඔබට ටිකක් අමාරු වෙනි. හැබැයි විතර මේ අමාරුව ඔබට දැනෙනවද? ඔබට දැනෙන්නේ නැහැ. ඒක හිතෙන්නේ තමන්ගේ හිතුවත් විතරයි. හැබැයි අපි හිතන්නේ නොසිතුවත් ඒ වේදනාව දිගටම තියෙයි කියලා තමයි අපි හිතන්නේ. නමුත් වෙනතනේ ඒ වේදනාව කියන එක සජීවි වෙන්නේ ඇත්තටම වේදනාව වෙන්නේ තමන්ගේ විඥානය, තමන්ගේ අවධානය ඒකට ගියොතින් තමයි වේදනාව වෙන්නේ. අන්නේ නිසා තමයි කායික දැනෙන මේ වේදනාවලින් හිත දුරු කිරීමේ උපක්‍රමයක් විදියට ධර්ම මානසිකාරය තියෙනවා. දැන් බොජ්ජංග සූත්‍රවලදී සත්‍යඥාන කරන මේ ගැඹුරු ධර්ම කාරණා සත්‍යඥාන කරනකොට අර ධර්මයේ කරා හිත ගිහිල්ලා මේ ගැඟේ තියෙන දේ දැනෙන්නේ නැහැ තමයි. දැන් සාමාන්‍ය ලෝකෙදී අපි බලන්න අපි නිතර යදන උදාහරණයක් තියෙනවානේ. දැන් අපිට බැරි විතර දෙකින් අපි ඉන්නවලු වල්ලගෙන ඉන්නකොට අපි ළඟම ඥාති අපිත් එක්ක එකට කාලයක් සිටිය ඥාතියෙක් දුර ඉඳලෙනෝ වාම් බඩු මුට්ටුත් අරගෙන අපිව බලන්න. දැන් මේ හිතේ රැඳෙන ඉන්නේ අඩානේ ඉන්නේ. මොකද වෙන්නේ? ඕ ඊට පස්සේ තියෙනුනේ අර වේදනාව කොහෙද යන්නේ? වේදනාව තියෙනවා නමුත් අර අවධානය වෙලා නැති නිසා වේදනාව තමන්ගේ ලෝකේ නැහැ. ඔය ඇත්තම අපි ඒක තියෙන්න කතා කරනවායි මම කතා කරනවා. එතකොට වේදනාව කියන්නේ ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි මනස ප්‍රතිපද දෙයක්. ඒ වෙලාවට හටගෙන එතනම නිරුද්ධ වෙනවා. දැන් අපි ඇතැමිට කෙනෙක් කියන්න පුළුවන් මට මේ වේදනාව අවුරුදු 10කින් මම මේ රෝගෙ හිටියා කියලා. හැබැයි අවුරුදු 10ම ඔබ අඩන්නේ හිටියේ නැහැ. මේ රෝගයත් එක්ක මගුල් ගෙවලා ගියා, පාටි වලට ගියා, hina වුණා, විහිළු කරා, කොච්චර දේවල් කරා ළබිනේ. එතකොට තේන්නතුනේ ඒ ගැන හිතනකොට තමයි තමන් රෝගියත් එක්ක ඉන්නේ. දැන් වැඩිදියක් බලන්න දැන් අපි දුක් වේදනාවකින් ඉන්නවා. දැන් වේදනාව කිව්වම හිතන්න එපා කායර දැනෙන වේදනාව විතරයි කියන්නේ. ඒ වේදනාවෙන් එකක් විතරයි. කාය වේදනාව තියෙනවා. චක්කුසෙන් ඇතෙන් හටගන්න වේදනාව දැන් මේ රූපය දැකලා මට සතුටක් ඇති වෙනවා නම් ඒක චක්කු සම්පස්සදා වේදනාවක්. ඒක ඇහැට සම්බන්ධයි. දැන් කයද දැනෙන එක විතරයි අපි කොහොමද වේදනාව කියලා හිතන්නේ. දැන් කවුරු හරි බනිනවා ඔබට. බනිනාම හිතට දුකක් ඇති වෙනවා. ඒක සෝත සම්පස්සජා වේදනාවක් කියලා. ඒකත් වේදනාවක්. ඒක කයද ඇතිවෙච්ච වේදනාවට වඩාම අරු වේගනේ. ඒක කවුරු හරි බැන්නොත් පිටසක් මැදදීනේ. ඒක කියනොනේ මට ඔයිට වඩා හොඳයි ගැහුවා නම් කියලා නේ. එහෙම කියනොනේ නේ. ඒකට ගහපු එකට වඩා Tamanට හිත් වේදනයි මේ බැනපු එක. පිටස මැද්දදී. අන්නේ වගේ තමයි පෙනුනේ වේදනාව කියන එක වේදනා හයට යනවා. ඒ වේදනාව කියන එක දිගට තියෙන වේදනාවක් නෙවෙයි. ඒ මොහොතේ ස්පර්ශය නිසා හටගන්නේ. ස්පර්ශය දෙන හේතු දෙක නැති වෙච්චාම මේකත් නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වේදනා ස්කන්ධය ප්‍රකට කරගන්න සමය අපි වේදනානුපස්සනාව වඩන්නේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව කියන්නේ සිතට එන සිත ගැන අවබෝධ කරගැනීම. මේ පිටක් පින්නතුනේ ඒ මොහොතේ අස්සන්න ආකාදීන්ද්‍රිය වලට අනුව චක්කු විඥානය, සෝත විඥාන ආදී විඥාන හයෙන් එකක් එක මොහොතක ඇති වෙනවා. ඒකත් ස්පර්ශයෙන් සහට ගන්න දෙයක් ඒකත් පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හිත කියන දෙක දිගටම සතර බලයෙන් බලයට යන හිතක් අපට නැහැ. හැබැයි බලයෙන් බලේ දිනු කරන දෙයක් තියෙනවා. හැබැයි දිනු කරාට ඒක ශක්තියක් විතරයි. ඒක කොහෙවත් තැම්පත් වෙලා තියෙන දෙයක් නෙවෙයි. දැන් අපි දිනපතාම අපේ හැකියා වර්ධනය වෙනවලි. හැකියා වර්ධනය වුණාට හැකියා කොහෙවත් තැම්පත් වෙලා නැහැ. දැන් අපි දිනපතාම උපහාදි වැඩි වෙනවා, එක එක කුසලතා වැඩි වෙනවා, යහළුවෝ හඳුනා ගන්නවා. මේ හුවා දෙයක් අපේ ජීවිත තුළ වෙනවනේ. ඒ වෙන දේ කොහෙවත් එක තැනක ස්ථාවරව තැම්පත් වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒක ශක්තියක්. ඒක කලකදී වැඩි වෙන්නත් පුළුවන්, පල්ලෙහැට යන්නත් පුළුවන්. ඒ හැකියාවේ උපරිම වර්ධනය තමයි ආත්මස්ති ඥානය කියලා කියන්නේ. පින්නතුනේ මෙන්න මේ වගේ සිත ගැන තේරුම් ගන්න වැඩපිළිවෙල තමයි සිතානුපස්සනාව කියලා කියන්නේ. ඊට පස්සේ ධම්මානුපස්සනාව කියන්නේ සංඥා චේතනා ගැන. නැත්තම් සංඥා සංඛාර දෙක ඒවත් යම් යම් හේතු මත ඇතිවන දෙයක්, හේතු නැති වෙනකොට එතනම නිරුද්ධ වෙනවා කියලා කුසල අකුසල දෙපැත්තම ගැන කරන අවබෝධය. ධම්මානුපස්සනාව කියවට හිතන්න එපා ධර්ම කරුණු විතරයි කියලා. මේකේ නීවරණ ගැනත් කියනවා, සත්බොජ්ජංග ගැනත් කියනවා, ස්කන්ධ පංචකයක් කියනවා, ආරසංග මාර්ගයක් කියනවා, ආරසත්‍ය හතර ගැනත් කියනවා. දෙපැත්තම යනවා මේකේ. දෙපැත්තේ මෙන සංඥා චේතනා ගැන මෙතනින් සාකච්ඡා කරනවා. නීවරණ ආදිය හට ගන්න හැටි, හටගත්තු එක දිගට තියෙන හැටි, ඒක දුර වෙනවා නම් ඒක සත්බොජ්ජංග වැඩෙන හැටි, වැඩිච්ච දේ වර්ධනය වෙන හැටි. මේ විවිධ ක්‍රමයට බලන ක්‍රමය තමයි ධම්මානුපස්සනාවෙන් කරන්නේ. මෙන්න මේ අවබෝධය දිනනවා කියලා කියන්නේ. නාම රූප කියලා කියන්නේ නාම රූප ගැන විස්තර දෙකක් තියෙනවා. සත්‍යය සම්පූර්ණයෙන්ම නාම රූප කියන යටතේ විස්තර කරනවා. නාම රූප විඥාන කියන විස්තරෙනුත් කරනවා. නාම රූප කියන එකෙන් විතරක් විස්තර කළොත් නාමය කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර මේකේ තියෙනවා. රූපේක රූපස්කන්ධය. එතකොට නාම රූප කියන විස්තරයෙන් අහුවොත් නාම රූප කොහොමද මේකෙන් ප්‍රකට කරගන්නේ කියලා සතර සතිපට්ඨානයේ වැඩිමෙන් රූපස්කන්ධයේ වැඩිමෙන් නා රූපේ මේකයි කියලා දැනගන්නවා. අනිත් තුන වැඩිමෙන් වේදනා චිත්ත ධම්ම කියන තුන වැඩිමෙන් නාමස්කන්ධය ප්‍රකට කරගන්නවා. එනිසා අපි කුමන දහම වැළුවත් අපි අන්තිමට තේරුම් ගන්නේ නාම රූප දෙක. කුමන දහම වැළුවත් අන්තිමට තේරුම් ගන්නේ නාම රූප විඥාන කියන කාරණා. කුමන දහම වැළුවත් අපි අන්තිමට තේරුම් ගන්න කියලා කියන්නේ ස්කන්ධ පංචකය. කුමන දහම වැළුවත් අපි අන්තිමට තේරුම් ගන්න මොකද්ද? ආයතන 6. නැත්නම් ද්වාදශ ආයතන 12 ආකාරයකට. කුමන දහම වැළුවත් අපි අන්තිමට තේරුම් ගන්න මොකද්ද? ධාතු 18. මොකක් තේරුම් ගත්තත් අපි අවසානයේ තේරුම් ගන්න මොකද්ද? අහුත්වා සම්බුද්ධං හුත්වා නබවිසති. මේ ඕනෑම දෙයක් පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එහෙම නැතුව කොතනින් හරි අල්ලගත්තොත් තැනකින් ඉදිකට්ටක් අල්ලගත්තත් ඒ අල්ලගත්තේ මොනවද? ජරා ව්‍යාධි මරණය අල්ලගත්තා. ඒ නිසා දැන් පේන එක කෙස් ගහ වෙන්න පුළුවන්, ඉදිකට්ට වෙන්න පුළුවන්. ඒක දෙස උනත් අපි අවිද්‍යාවෙන් බැලුවොත් ඒ බලන් ඉදිකට්ට විතරනේ මේ මුළු සංසාර චක්‍රයේම අපි එතන බැඳලා තියෙන්නේ. මේ සායක දුර වෙන විදිය ප්‍රඥාවකින් නිතර නිතර බලන්න පුරු වෙන්න. මෙහෙම බැලුවයි කියලා බය වෙන්න එපා. ඔබ ජීවිතේ මේ දුක් පැත්ත නෙවෙයි ඔබ බලන්නේ, ඔබ යථාර්ථය බලන්නේ. ඔබ උපරිම මානසික සුවේ වැඩෙන පැත්ත, අනිත්‍ය හඬන වැළපෙන ලෝකයේ බඩමුට්ටු වැස් කරගන්න ලෝකයේ ඔබ හැඳින් වැළපීම් වලට පිට තියෙන ඒ අනිත් පැත්තට හරවන දර්ශනයකුයි මේ බලන්නේ. ලෝකයේ සුභයි සැපයි නිත්‍යයි ආත්මයි කියලා ගන්න ලෝකයේ අනාගතයේ මේ මොහොතේ සතුටෙන් උඩ පනින ප්‍රමාණයටම ඒ වගේම වෙනකොට හඬන්නේ වැළපෙන්නේ ඒ ප්‍රමාණයටම උඩ පැනක තමයි. එනිසා එවැනි ලෝකයකට යන ලෝකයේ ඔබ ටිකෙන් ටික මේ උපේක්ෂාව දිනු කරන මගතයි වෙන්නේ. ඒ මගේ හිකියයි කියලා බය වෙන්න එපා. ඔබේ දැන් තියෙන වටිනාකාරයක අයින් කළ පරණ කාරකයක් ගන්නෑ. දැනටත් වඩා හොඳ කාරකයක් ගන්නේ හොඳටම ධර්මයේ ප්‍රගුණ කරගෙන යන්න පුළුවන් වාහනය. දැන් තියෙන ගෙදර අයින් කරලා පොඩි ගෙදරකට යන්නේ. දැන් තියෙන ගෙදරම තවත් හොඳන හදයි හොඳට ධර්මයේ හැසිරෙන්න බුදු කුටියකුත් එක්කම භාවනා කරන්නේකුත් එක්කම. සින්නතුනි අපි මේ යන මාර්ගයේදී බොහෝ දිනක් වරදවා ධර්මයේ තේරුම් ගන්නවා. ධර්මයේ හැසිරෙන කෙනා විදිහට අපි සලකන්නේ සෙරපු පාවිච්චි නොකරනවා නම් උපම වැරහැලි වගේ අඳුම් අඳිනවා නම් බොහොම අඩු වටිනාකම් තියෙන බඩු මුට්ටු පාවිච්චි කරනවා නම් තමයි අපි හිතන්නේ යම් වාදිනු කෙනෙක් යා සෙරපු දෙයක්වත් දාන්නේ නැහැ. එහෙම කියලා දැන් අපි කියන්නේ නමස් වෙනතුනි සෙරපු දෙක දැනීම හෝ නොදැනීම නෙවෙයි කෙනෙක් ගැන බලන්නේ. යා කොච්චර නම් දෙයට කැළෙනවද ගැටෙනවද සහ යා කොච්චර අවිද්‍යාවෙන් ඉන්නවද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේගේ ළඟදී එක්තරා බ්‍රාහ්මණෙක් අහනවා කියනවා බුදුහාඳුරනේ මම වහන්සේට වාස් පැහැදිලින්නේ කියලා. බුදුහාඳුර අහනවා එයි මට පැහැදිලින්නේ කියලා. බුදුහාඳුර බොහොම පාත්‍රයෙන් පොඩ්ඩෙන් වන්දන්නේ එනිසම පැහැදිලින්නේ කියලා. බුදුහාඳුර කියනවා බ්‍රාහ්මණේ මම පොඩ්ඩක් වන්දන වෙලාවලුත් තියෙනවා පාත්‍රේ පුරෝල වන්දන වෙලාවලුත් තියෙනවා. එනිසම මේකෙන් නෙවෙයි පැහැදෙන්න ඕනේ කියලා. එතපස්සේ කියන බුදුහාමර වහන්සේ බොහෝම කාන්සුක සිවුරුනේ පාවිච්චි කරන්නේ අයින් කරපු රෙදි වලින් හදන සිවුරුනේ පාවිච්චි කරන්නේ මම ඒ නිසායි ඔබ වහන්සේට ගරු කරන්නේ කියලා. බුදුහාමරගෙන බ්‍රාහ්මණේ මම කාන්සුක සිවුරුත් පාවිච්චි කරනවා රජවරු සිටවරු දෙන ඉතාම සීනිදු සිවුරුත් මම පාවිච්චි කරනවා ඒක නෙවෙයි පැහැදෙනවන කාරණේ කියලා. ඒ නිසා තේනතේ බුදුදහම යමං ගැන ගැඹුරින් අපට අවබෝධයක් ලබා දෙනවා. එනිසා මෙන්න මේ අවබෝධයෙන් හරහා අපි යන්නට ඕන නිසා සතර සතිපට්ඨානය තුළ දිකරන්නේ මෙන්න මේ අවබෝධය එන්නෙම ලබා දෙනව අවසානෙ දිකරන්නේ මේ හතර වෙන්නේම වැඩවල තියෙන තුනේ අවසානෙ දිකරන්නේ මොකද්ද මේ ස්කන්ධ පංචකයම එක විට දකින්න විදිහේ නුවණක් පුරු කිරීමෙන් මේ කරන්නේ. උදාහරණයක් ඉතාම සරල උදාහරණයක් ගත්තොතින් අපි කුමන හෝ බීමක් හදනොත් ඒකක් හරි කෝපියක් හරි නැත්නම් වෙනත් සංදිති බොන දයන් බීමක් හදනවා අපි. අන්නේ හදන බීම එක විටම ගන්නකොට අපි දන්නේ නැහැ කොහොමද මේක හදලා තියෙන්නේ කියලා. අපි බලන හොඳට හදන කෙනෙක් ළඟට ගිහිල්ලා කොහොමද මේක හදන්නේ මොනවද දාන්නේ? මේකට වතුර දානවා, තේ දානවා, සීනි දානවා, තව ලුණු පොඩ්ඩකුත් දානවා මොකක් හරි කියලා හොඳට මේක තියෙන අඩංගු දේවල් ටික අපි බලනවා. පස්සේ අපි දන්නවා තේක බොනකොටම අපි දන්නවා මේකට සීනි පොඩ්ඩක් වැඩි. මේක රත්නේ ටිකක් අඩුයි. මේක ටිකක් කහට වැඩි ටිකක්. සාමාන්‍ය කෙනෙක් දුනුත් මේකට දාලා කියලා සීනි වෙනකොට වැඩිද දුනු දාන්න ඕනේ. එතකොට අපි දන්නවා තේක අතර ගත්ත ගමන්ම මොනවද අඩු වැඩි කියලා අපි දන්නවා. හැබැයි අපි කවදාවත් දැකලා නැත්නම් තේකක් හදන්න ගියා අපි දන්නවද අඩු වැඩි මොනවද කියලා? අපි දැන් අපට තේරෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි තියෙනතුනි මේ රූපය දකින්න කොටම අපට තේන්නේ නැහැ මොකද්ද කියලා එකපාර මෙන්න මේක දකින්න මේක හැදෙච්ච ප්‍රමේ දැනගන්න විදිය තමයි සතර සතිපට්ඨානය වඩන එක. මොකද අර තේකේ තියෙන දේවල් හැබෑ ලෝකේ බන්දේසියකට දාලා පෙන්වන්න බෑ වෙනවා. මෙන්න වතුර ටික මෙන්න තේ ටික මේ සීනි ටික කියලා වෙන් කරන්න බෑනේ අපිට. Taman බොන විදියෙන් තමයි දැනගන්නේ නුවණින් තමයි දැනගන්නේ අහවල්දී අර වැඩි කියලා. අන්නේ වගේ තමයි හැඩ රූපයන් දකිනකොට කනට ශබ්දයක් අහනකොට කුමන හෝ ඉරියව්වකින් Taman දෙයක් ගන්නකොටම Taman දැක්ක වෙනවා මේ පංචවර සංදේ තමයි ඒකත් පෙර තිබුණු දෙයක් නෙවෙයි මේ මොහොතේ හටගත්තා ඒකම තමයි මගේ ජීවිතේ කියලා එයා දකින වේලාව කාලය එන්නෙම වැඩි කරගන්න මෙන්න මේ සඳහායේ පිළිතුරේ අපට මේ සතර සතිපට්ඨානය තියෙන්නේ ඒ සතර සතිපට්ඨානයේ උපකාරයක් වෙන්නයි ආනාපානසති භාවනාව මේ ක්‍රමයේදී විස්තර කරලා තියෙන්නේ. වෙන තුන ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් ඇත්තම දැන් මේක අවබෝධ කරගන්න අවස්ථා කීපයක් තියෙනවනේ. එකක් තමයි අපි මේක සුතමේ ඥාණයෙන් අහලා දැනගන්න මොකද්ද මේ සිද්ධිය කියලා. ඒ අහලා දැනගන්න එකත් විවේක තියෙන හැම වෙලාවකදී අපි හිතනවා. ආ මේක තමයි ඇති වෙන්නේ කියලා දකිනවා අපි. නුවණුනුත් දකිනවා. ඒකම තමයි සමදිනස්නා වදමින් භාවනාවේ සංඥා විදියට තව තවත් සාහවරු කරන් යන්නේ. අපිට දැන් මේක කිව්ව ගමන් එක පාරම අපිට දැක්ක ගමන්ම ඡන්ද පංචකයේ තේන්නේ නැහැ ඇත්තෙන්ම. මුල් මාස්තාවේ. නමුත් ටික ටික වඩන්න තමන් මේක වෙන් කළ හඳුනා ගන්න දක්ෂ වෙනවා. ඒක මුලින්ම දීපු දාස්කදී අපි දන්නේ නැහැ මේ තේකවල වැඩිද අඩුයිද සීනි අඩුද කියලා. නමුත් ටික ටික අපි නොවන දිනවල අපි දන්නවා. දැන් සීනි වැඩි, දැන් කහට වැඩි, දැන් රස්නේ වැඩි කියලා දන්නවානේ අපි. අන්නේ වගේ තමයි යමුරට යන්න දකිනවා. ඇහැට රූපයන් දකිනකොටම දන්නවා මේ ඇහෙන් විතරයි ඒ කාලෝක සංඥාව ආවේ. ඊළඟ ස්කන්ධටි ක්‍රියාත්මක වීම සමන් වලින් දකිනවා. ඒක මුලදී නැවතිලා තමයි බලන්නේ අපි. මුලදී මේ පැත්තේ රූපයක් කියන මේ අම්මා අම්මගේ සතර මහා බෝධරූප කියලා තමයි බලන්නේ. නමුත් මුලදී අම්මා කියලා පනව ගන්නකොටම අපි රූපයේ පිළිබඳ හිත පැතගෙන තියෙනවා. අපි මුලදී බාහිරින් තමයි දකින්නේ. හැබැයි පස්සේ දකිනකොට බාහිරින් නෙවෙයි බලන්නේ. කෙලින්ම බාහිර දකිනකොටම අන්නාඩි ළඟට යනකොටම රූපේ පේනකොට බලන්නේ මේ පැත්තනේ බලන්නේ. Taman දන්න මේ පැත්තේ රූපය මේ පේන්නේ කියලා. එතකොට මේ පේනකොටම මේ අහවල් කෙනා කියලා දකිනකොටම යා බාහිරට නෙවෙයි ඇඟිලි දික් කරන්නේ යා හිතින් ඇඟිලි දික් කරන්නේ කොහටද? ඕ මේ ටික පේන්නේ මේ අහවල් හැටියට හඳුනගන්නේ මගේ අභ්‍යන්තරයේ සංඥා චේතනාවට අනුව නේද? මගේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටික අනුව නේද මේක මේ විදිහට පේන්නේ කියලා තමයි දකිනවා. මොන ජාති සතර මහා භූත රූප විදිහට බලනවා, ජීතිස් මොන මේ විදිහට බලනවා, බලලා අලුගති අනු කරගන්න බාහිර පැත්තේ. පස්සේ තමයි ටිකෙන් ටික අභ්‍යන්තරයේ පැත්තට එන්නේ. දකිනකොටම මේ පැත්තේ වෙන් කළ හඳුනා ගන්න මේ විතරක් නෙවෙයි. ඇසෙන් දකින රූපයේ ඇසට විතරයි ඒක. ඒ පිළිබඳව දැනුම අනිත් එක ඇති කරගන්නකොට මනෝ විඥාණය කියලා මනසින් මේ දනිත ඇති කරගත්තේ කියන එකත් යා දකිනවා. කනට ශබ්දයක් ඇහෙනකොටම මුලදී හුනේ ශබ්ද මාත්‍රේ විතරයි ඊට පස්සේ කහවල් ශබ්ද විදිහට හඳුනාගත්තේ අධ්‍යාන්තර ස්කන්ධ ටිකෙන් නේද කියන එක නෝනින් තමන් දකිනවා. ඒතර මෙන්න මේ හැකියාව මේ බලන වේගයේ ටිකෙන් ටික තියුණු කිරීම තමයි ශක්තිමත් කිරීම තමයි අපි භාවනාවේ ප්‍රඥාවෙන් කරන්නේ. එතකොට ඒක ගැඹුරට යන්න තමයි භාවිතය මත තමයි තමන්ගේ ස්කිල් එක වැඩි වෙන්නේ. එතකොට ඒකේ ගැඹුරම තැන තමයි උපරිම මට්ටම තමයි රහතන වාසය කෙනෙක් කියලා කියන්නේ දෙක්කේ දෙක්කමත්තන් දකින දේ වර්ණ මාත්‍රේ විතරයි. ඇසුවන නැසුව මාත්‍රේ විතරයි එක ඉන්ද්‍රියකින් එක ආයතනකින් ගන්න දේ අනිත් ආයතනයට කියලා ගැට ගහන්නේ නැහැ. දැන් මේ තේන සත්‍රිකාව මේක හැට තේන එක විතරයි අල්ලනකොට අල්ලන්නේ මේකම නෙවෙයි කියලා දකිනවා යා. ඒක මෙයා බලලා ගන්නවා ඒක හරි. සාමුති ලෝකයන්ම මේක ගත්තා කියලා කියනවා. හැබැයි මේ බලන එකයි මේ ගන්න එකයි එකක් වෙන්නේ නැහැ. මේ බලන එක වර්තමාත්‍රයේ විතරයි. ඒ බලන දෙයෙන් ඒ බලන වර්ණ රූපය අපිට ගන්න බෑ. ගන්න කොට ගන්නේ මේ සතර මහා භූත රූපෙන් හැදිච්ච මේදී. ඒ අල්ලන දේ ඒ අල්ලන එකෙන් ලැබෙන ස්පර්ශය ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඒක අතට විතරයි ගෝචර වෙන්නේ. මේක ඇතුළේ ශබ්දය තියෙනවා නම් ඒ ශබ්දය කනට විතරයි ගෝචර වෙන්නේ. ඒක ඇහැටවත් අතටවත් නැහැ. ඒ නිසා ගැඹුරට යන්න යන සමන් දක්ෂ වෙනෝ ආයතන කුසලතාවය කියන්නේ මේකයි. එක ආයතනකින් ගන්න දේ අනිත් ආයතනත් එක්ක කියලා ගැට ගහන්නේ නැහැ. දැන් ඔබතුමාගෙන් ශබ්දයක් එනකොට ওই රූපය නිසා ශබ්දයක් වුණා කියලා දකිනවා. නමුත් ඒ ශබ්දය ওই රූපයට කියලා ගැට ගහන්නේ නැහැ. ඒ සංදේ රූපයට කියලා ගැට ගැහුවොත් තමයි දුක් ටික හටගන්නේ. තහවලා මට බැන්නා, මට හොඳ කිව්වහව ලස්සනගෙන මං ගැන හොඳ කිව්ව කියලා. ඊට පස්සේ අල්ලගන්නේ මේ දෙක රාගෙන් හෝ දේසින් අපි යන්නේ මේ අවිද්‍යා පාලකව. අන්න ඒක දුරු වෙන ක්‍රමයට අපි ටිකෙන් ටික ගැඹුරට මේ අවබෝධයත් කරා යනවා. සමථ විදර්ශනා වඩමින් ඒ සඳහා එක පැත්තකින් චින්තාමය ප්‍රඥා විදියට සිතල හිත දිනු කරගන්නට ඕන. ඒ සියල්ලම පාදක වන්නේ මොකද්ද? සුතමේ ප්‍රඥාව මේක මේ ප්‍රොසෙස් එක හරියට අහලා දැනගන්නට ඕන. හොඳයි මේ නැත්නම් මේ අත්කන්ට තව ටිකකින් ගිලම්බත් ලැබෙයි. ගිලම්පස්ස ටික ගන්නවත් එක්කම අපි මේ කියන කරුණවල ඉතුරු ටිකක් ප්‍රකාශ කරමින් අපි ඊළඟේ ප්‍රායෝගික කොටසක් වඩන්නටයි බලාපොරොත්තු වන්නේ. නිසා ඒ අතරේ පින්නතුන්ට පහළට එහෙම යන ඕන කෙනෙක් ඉන්නව නම් අවශ්‍යම දෙයකදී යන්න, අනිත් පැට බාධාවක් නොවන විදියට ඉරියව්වත් සමන්ගෙන ඉරියව්ව අවශ්‍ය වෙලාවෙදී වෙනස් කරගන්න එකට කමන්නේ. අමාරුවෙන් ඉන්න එපා. එහෙම ඉන්නකොට Tamanට මේ කියන දේ තේරෙන්නේ නැහැ. හැබැයි උඟාත්ම ලෙහෙසියෙන් ඉන්නත් එපා, පහසුවෙන් ඉන්නත් එපා. එතකොට නිදි යනවා. හා එම දුක අවස්ථා කිහිපයකට බෙදෙනවා. දුක්ඛ දුක්ඛ කියලා එකක් තියෙනවා, විපරිණාම දුක්ඛ කියලා එකක් තියෙනවා, සංඛාර දුක්ඛ කියලා එකක් තියෙනවා. දුක්ඛ දුක්ඛ කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලින්ම දුක වෙන දේවල් තියෙනවා. දැන් මරණය, ලෙඩවීම අනේකරම දුකයි. තව දෙයක් තියෙනවා විපරිණාම දුක්ඛ කියලා. තියෙන අවස්ථාවක් වෙනස් වීම. දැන් අපි කියමු අපේ දරුවා අපේ ළඟ ඉන්නවා, දරුවා අපෙන් ඈත් වෙනවා විපරිණාම. දැන් අපට නිරෝගීතාවයේ තිබුණා ඒක නැති වෙනවා. ලක්ෂණ රෝගයේ තිබුණා ඒක නැති වෙනවා. ඒක විපරිණාමයෙන් ඇතිවන දුක. තාවයක් තියෙනවා සංඛාර දුක් කියලා. يعني ස්කන්ධ පංචකේ හට ගැනීම නිරුද්ධ වීමෙන් වෙන දුක කියන එක. ඒකට බ්‍රහ්මයට ගත්තොතින් අර දුක් දුක් කියන කලු ගැතිය නැහැ. හැබැයි විපරිණාම දුක් කියන එකක් තියෙනවා. විපරිණාම කියන්නේ ඒ ඇයටත් ජීවිතේ අන්තිම කාලේ මහලු වීම කියන එක යන්ත්‍ර ප්‍රමාණයට දෙගන්නේම වෙනවා. එනිසා තමයි කියන්නේ දිව්‍ය ලෝකලින් සුත වෙනකොට ඒගොල්ලන්ගේ මල් ටිකෙන් ටික වියකෙල යනවා, මැලවිල යනවා නම කියලා කියනවා. ඉතින් ඒ අපට වගේ ලොකු දුක් නැති වුණාට අර විපරිණාමයෙන් වෙන දුකේ අංශ පාණයට වෙනවා නේද? අනිත් පැත්තෙන් සංඛාර දුක කියන එක සම්පූර්ණ වෙනවා. එතකොට හන්නේ හැටියට ගත්තොත් කොහේ හිටියත් භවයෙන් හැම තැනම සංඛ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම කියන දුක තියෙනවා. එතනින් තමයි පණවන්නේ දුක. එතකොට බුදුදහමේ දුක කියන එක තම සරල දැනකින් නෙවෙයි කියන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියන එක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුටවත් තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ දුක කියන එක බුදුහාමුදුරුවෝ ගිහිගෙන ඉක්මන කලින් තමයි තේරුම් ගත්තේ. සතර වෙන නිමිති දකිනකොට. එහෙම තේරුම් ගත්ත බුදුහාමුදුරුවෝ තමයි බුදුනාට පස්සේ කිව්වේ කොබ්බේ අනුසුතේත් ධම්මේතුගේ. එතකොට ඒ තමයි සංකිට්ඨේන පංචපාදාන සංඝා දුක්ඛා කියන මෙන්න මේ දුක අවබෝධ කර ගැනීම. එතකොට ඒ දුක කියන එක හැමතැනම තියෙනවා. එතකොට ඒ දුකෙන් නිදහස් වීම තමයි බුදු දහමෙහි ඉහළම අපේක්ෂාව. එතෙන්ට තමයි හිත තියන්නේ. ඒ ලෝකවල ඒ தත්ත්වේ තියෙනවා. කාලයක් ඇතැම් විට සමාන වගේ අපිට යනවා වගේ පේනවා. නමුත් හැම තැනම ජරාව කියන එක, ඒ කියන්නේ තියෙන සත්‍ය වෙනස් වීම කියන එක තියෙනවා. එහෙම දිගට මේකම සමානව තියෙනවා කියලා කියන්නේ නැහැ. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංකත දුක්ඛ නැත්නම් සංඛාර දුක්ඛ කියලා තුනකට බෙදලා. සංඛාර කියන්නේ මේ සංකීර්ණ කියන පංච බාහන සංඛාර දුක්ඛ කියන එක. මේ ස්කන්ධ පංචක කියන්නේ නිරුද්ධ වෙන එක. මේ කනෝබෝධයෙන් බලන ගැතිය තමයි සැබෑ දුක කියලා කියන්නේ. ඒ දුක හරියට තේරුම් ගත්තොත් අනිත් දුක් එක තියුණා කියලා යට ගානක් නැහැ. ඒක දුකක් වෙන්නේ නැහැ. මොකද අනිත් සියල්ලගේම පදනම මේක. එතන මේ දුක පිළිසිඳ දැනගත්තොත් කෙන හරියට අර ගෙදරට මේන් ස්විච් එක නැත්නම් ෆ්‍රිජ් ස්විච් එක ඔෆ් කරා වගේ. නමුත් අනිත් ඒව ඔෆ් කරන එක හරියට ෆ්‍රිජ් එක මයික්‍රෝවේව් කේව එක එක කොටස් ඔෆ් කරනවා වගේ. එතකොට කරන්ට් එක තාමත් තියෙනවා. එතකොට ඒක සම්පූර්ණ නොවන විදිහට සම්පූර්ණයෙන්ම නිරුද්ධ කිරීම තමයි අවිද්‍යාව ප්‍රහීණ කිරීමෙන් බුදුදහමෙන් බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, ආනාපාන සතිය වැඩීමේදී අපි බොහෝ විට අපේ අතින් වැරදි අඩුපාඩු සිදුවන කාරණා 18ක් ගැන ධර්මයේ විශේෂයෙන් බුද්ධකෙනෙක් අතී සම්මිදා මග්ගයේ කියන පොතේ කරුණු 18ක් දැක්වෙනවා. පටිසම්භිදා මග්ගයේ අන්න ඒක තමයි පින්නතුනි ඔයි අටවෙනි පිටුවේ ඉඳන් අට නවයේ පිටු දෙකේ ඒ කරුණ 18 විස්තර කරනවා. මේක ඉතාම සියුම්ම තේරුම් ගන්න ඕන කාරණා ටිකක්. ඔබ කියවන බලන්නපත් දෙකilla ඒ වගේම අපි මෙහිදී කරුණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් ප්‍රමාණයට. ඔබට භාෂාව තේරෙන ප්‍රමාණයටත් මට භාෂාව හසුරවන්න පුළුවන් හැකියාව ප්‍රමාණයටත් තේරුම් ගන්න අපි උත්සාහ කරමු. භාෂාවේ අපි කාගෙත් යම් යම් අඩුපාඩුකම් තියෙනවා. භාෂාවේ භාවිතය සහ තේරුම් ගැනීම දෙකේදීම කුමන භාෂාවකින් කතා කරත් අඩුපාඩුකම් වෙනවා අපට. ඉතින් ඒවා මගෙන් අරගෙන අපි තේරුම් ගන්න උත්සාහ කරමු. පින්නතුනි ආස්වාස ගන්නකොට, ඒ කියන්නේ හුස්ම ඇතුළු කරනකොට, දැන් හුස්ම ගන්න ආරම්භ වුණා, දැන් මැද දැන් ඉවරයි කියලා මුල මැද අග බලන්නේ නැහැ. සමහර අය කෙලින්ම එහෙම බලන්න කියලා කියනවා. හැබැයි බුදුදහම තුල පැහැදිලිවම කියනවා එහෙම බලනකොට නියම විදියට හිතේ සමාධිය තිබෙන්නේ නැහැ. ඒක සමාධියට උවදුරක් කියලා බාධාවක් කියලා. එනිසා ආනාපාන සතියෙන් බලාපොරොත්තු වෙන හැබැයි පරමාර්ථයේ කරයන් එක බාධාවක් කියලා කියනවා. එනිසා සබ්බකාය පරිසංවේදී කියන එක සමහර අය හුස්ම දැන් ගන්න පටන් ගත්තා, දැන් මැද ටික දැන් ඉවරයි, පටන් ගන්නකොට මෙතන මැද හරිය බඩ ඉවර වෙනකොට දෙකණිය කියලා එහෙම සිය කරනවා. සමහරෙන් කරනා ඉන්නවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේගේ දහම අනුව ඒක නිවැරදි මාවත නෙවෙයි. පැහැදිලිවම පරිසංවේද තමයි කියනවා. එහෙම කළොත් ඒක සමාධියට වදොරක් කියලා. ආස්වාස කරනකොට ආස්වාස ගන්නකොට ආ දැන් මෙතනින් පටන් ගත්තා, දැන් බඩ හරිය, දැන් නාසය ඉවරයි කියලා එහෙම මෙනෙහි කරන්නේ නැහැ. හරියට පින්නතුනි ගේට්ටුවක් ළඟ, දොරටුවක් ළඟ මුරකරුවෙක් ඉන්නකොට මුරකරුව නිතරම බලන්නේ ඇතුළු වෙන කෙනාය බලන්නේ. ඒ ඇතුළු වුණාට පස්සේ හැරිලා ගියපු කෙනා කොහමද කියලා බලන්නේ. පිට වුණාට පස්සේ පිට වෙන තැනදී විතරයි බලන්නේ. ආයි මේ පැත්ත බලන්නේ නැහැ. බැලුවොත් වෙන ඊළඟ කෙනා හොරාට පැනලා යනවා ඊට පස්සේ. ඊළඟ කෙනා ඊට පස්සේ එනවා. ඒ නිසා බලන්නේ හරියට ගේට්ටුව ළඟදී විතරයි. මේ පැත්ත ඔළුව හරවල බලන්නේ. අන්න ඒ වගේ අපි ඒක සාකච්ඡා කරන දැන් ඉදිරියට යමක් ටිකට කියනවා. හරි, ඔක්කොම පියවර ටිකට සාකච්ඡා කරනවා. පියවර 10ක්ම සාකච්ඡා කරනවා. මේ වුවදුර ටිකයි අපි හඳුනාගන්නේ බාධාවක් විදියට තියෙන කරුණ ටිකත් මුලදී හඳුනා ගන්නවා. එතකොට තුන්වෙනි අවස්ථාවේ සඳහන් වෙනවා ආස්වාසය පිළිබඳව ප්‍රාර්ථනා යුතු නිකාමයේ වූ තෘෂ්ණාව මේ සමාධියට බාධාවක් කියලා. ඒ කියන්නේ ආස්වාස ගන්නකොට ආමට හරියට හනියපය දැන් ආනාපානසතිය කරනකොට කියලා අන්නේ ආස්වාදයේ නිවින අදහසින් නෙවෙයි ආනාපානසතිය කරන්නේ. එහෙම වුණොත් ඒක තෘෂ්ණාවට යනවා. ඒක තමා નિયમિતට බලාපොරොත්තු වෙන සමථ විදර්ශනා දෙකට ඒක බාධාවක් වෙනවා. ඒ පැත්තට යන්නේ. සමන්ත සූයක් දැනෙනව නැත්තේ නේ. ඒක හරි පීතිපටි සංවේදී සුඛපටි සංවේදී කියලා එනවා ඉදිරියට එනවා. පියවර ටික අපි විස්තර කරනවා. ඒ සූයක් දැනෙනවා. හැබැයි ඒ සූය අපේක්ෂාවෙන්ම නෙවෙයි යොමු කරන්නේ මේක. පීති සම්බොජ්ජංගෙන් කියලා සම්බොජ්ජංගෙත් වැටෙනවා ඔහුට. හැබැයි ඒක විතරක් බලාපොරොත්තු වෙන කරෝතින් ඒක නාමයෙන් වෙන වෙන පැති වලට තමන් හිත යනවා. නියම ධර්මයෙන් බැහැර වෙලා යනවා. අන්න ඒක වළක්වන්න තමයි මේ අනුතුරු ටික මේ කියන්නේ. ඊළඟ කාරණය තමයි ප්‍රස්වාස ගන්න කාණේ දැන් හුස්ම පිට ගන්න උන හරියෙන් සනීපයි කියලා. එහෙම ඒක බලන ගහසිරුත් නෙමෙයි මේ කරන්නේ. අපට දැනෙනවා හුස්ම රැල්ල එන්නේ නම් සිව වෙන ලොකෝ පහසුවක් පස්සද්ධිය, පීතිය, සමාධහන්, විමෝචයන් ඔක්කොම දැනෙනවා Tamanට. හැබැයි අන්න ඒ දැනෙන එක බලන්න නෙවෙයි යන්නේ. අන්තිම මොහොතේන අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා ප්‍රඥාවේ ඉහළම තලයට යන්නයි මේ ටික පාවිච්චි කරන්නේ. අර මැද තැන්වල නවතින්න නෙවෙයි මේ කියන්නේ. දැන් මේ වමුලකින්ම බලාපොරොත්තු තියාගත්තොත් තමන්ගේ අවසානය යන තැනට යන්න වෙන්නේ නැහැ. දැන් මෙහි ඉඳලා අපි සැක්‍රමෙන්ටෝ යනවනම් මඟ තියෙන ලස්සන තැන්වල අපි බලබල ඉන්න ගියොත් අපිට ගමනාන්තය කරා යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි යන ගමන් අරවත් බලාගෙන යන පොඩ්ඩක් ඔළුව බලා හරවලා බලාගෙන යනවා මේ පැත්තේ මේකයි ලක්ෂණ වගාමින් තියෙනවා ආදීයයි තියෙනවා ඇලබුත් යනවා සංකාරයක් එකක් තියෙනවා අපි කෙලින්ම ගමන යනවා ඉදිරියට නම් තරව විතරක් බලන්න ගියොත් කාන්තාරයක්ම හරිය ලක්ෂණ කාන්තාරයක් මිදිවත් අත්තිම හරිය ලක්ෂණ මිදි ටිකක් ඉඳලා බය යනවා එහෙම කියලා කිව්වොත් අපට ගමනාන්තය කරා නියමිත වෙලාවට යන්න වෙන්නේ ටිකක් අපි ඉන්නවා තමයි පොඩ්ඩක් නේද ඉතින් අපි වේගය ගන්නත් එක්ක වාහනෙට වේගයක් දෙන්න පොඩ්ඩක් ඉන්න වෙලාවල් තියෙනවා තෙල් ටිකක් ගහගෙන එහෙම වෙනවා කියන නැත්තේ නෑ නමුත් අපේ තමන්ගේ ඔළුවේ තියෙන ඉලක්කය කොහෙද කියලා ඊළඟ කාරණය තමයි ආස්වාසය කරන විට ප්‍රස්වාස කරන්න ඇලීමේ අදහසින් නෙවෙයි කරන්නේ. කියන්නේ හුස්ම ගන්නකොට පිට කරනකොට හරිය හොඳයි කියන අදහසින් නෙවෙයි ආස්වාස කරන්නේ. උදාහරණයක් ඇරෙන කණ්ඩක් නගිනකොට දැන් ඊළඟට ඉතින් පල්ලමනේ බහින්නේ කියලා. එහෙම අදහසින් නෙවෙයි කඳ නගිනේ. නගිනකොට කෙලින්ම නගින එක ගැන අවධානය දෙන්න. මේකයි. බහිනකොටත් එහෙමයි දැක්කට පස්සේ ආයෙ ඊට පස්සේ ආයෙ කඳ නගිනව නේද කියලා කඳ නගිනකොට ආයෙ ටිකක් කියා යන්නේ කියලා හිතලා ඒ ගැන හිතන්නත් නෙවෙයි මේ කරන්නේ විශේෂයෙන්ම මෙතනදී කරන්නේ උපරිම ලෙස වර්තමානයේ තුල හිත තියනවා ඒ විතරක් නෙවෙයි කිසිම පැත්තකට ඇලෙන්නේ නැති විදියට මැද මාවත යන විදියට මනස නිරෝල් කිරීම මේ කරන්නේ ඔව් සාමාන්‍ය උපේක්ෂා කියන වචනේ කියන්න පුළුවන් හැබැයි උපේක්ෂාවෙන් වා ප්‍රබේද තියෙනවා උපේක්ෂාවේ කියන එක දහස් ගාන ප්‍රභේද කියන්න පුළුවන්. ඒකයි. සාමාන්‍ය විදිහට අපිට මේ උපේක්ෂාව කියලා කියන්න පුළුවන්. ඒකයි. ඊළඟට ආස්වාස ප්‍රස්වාස දෙකට මේ විදිය ඊට පස්සේ ආස්වාස නිමිත්ත ආවර්ජන කරන්න උට ආස්වාසයේ සිට සැලේ කියලා කියනවා. ඒ කියන්නේ මේක ආකාර දෙකකින් විස්තර කරන්න පුළුවන්. නිමිත්ත කියන එක ඒ කියන්නේ ආස්වාස ඇතුළත් වෙනකොට මේ ස්පර්ශ වෙන පැනම දැඩිසේ හිත වැඳලා තියාගන්නේ නැහැ. ඒ ආස්තික යන බව දන්නවා. දැන් උදාහරණයක් විදිහට තමන් පාරට දැන් අපි කියමු දැන් මෙතන මේ පාරයි ඉස්සරහින් ඉනවා කියලා ගේට්ටුව ළඟ. එහා පැත්තේ තමන්ට පාර පේනවා. පාරෙන් එහා පැත්තට ගේකුත් පේනවා. තමන් මෙතන ඉඳගෙන එහා පැත්ත දිහා සාමාන්‍ය මැදහත්ක බලාගෙන ඉන්නවා. තමන්ට වෙන වාහනයක් යනවා පේනවා. වාහනේ වේගයෙන් යනවද හිමි යනද කියන එකක් තියෙනවා තමයි. හැබැයි තමන් ඒ වාහනේ තෝ පැත්ත හරවන්නේ නැහැ, මේ පැත්ත හරවන්නේ නැහැ. ඒ වගේම වැට බදාගෙන මෙතන ඉන්නේ නැහැ. වැටෙනොත් ඉදහස් වෙලා එහා පැත්තේ තැනකට පිට බැඳගෙනත් නැහැ. මේක මේ මොහොතේ දකින්නට විතරයි. ඒක මේ පැත්තේ ආවර්ජන කරන්නේ නැහැ. ඒ කිහිපයක මේ පැත්තට ගියාට පස්සේ ආවර්ජන කරන්නේ නැහැ. මේ වර්තමාන මොහොතේ මෙතනක් නොබැඳ හිත කියන මුලදී අපි කියනවා සති නිමෙත් කියලා මෙයාස්තිතව තියාගන්න කියලා නාසිකාග්‍රේ වාම පෙනීමේ සේවාවක් කියලා කියනවා අපි. කිව්වට මෙතන බඳින්නෙම නෑ අපි. මෙතන ඉතාම සැහැල්ලුවෙන් තියාගෙන සිත මුදවගෙන සාමාන්‍ය විදියට මේ යන දිහා බලන්න. ඊට පස්සේ ප්‍රස්වාස කරනකොටත් එහෙමයි. ඇතුළු වෙනකොට මෙතන බැඳගස්සේ නෑ වගේම පිට කරනකොටත් මෙතන බැඳගන්නේ නෑ. ඒ යන මොහොතේ යෑම දිහා මැදහත් තමන් බලන්න. එතකොට ඒ වගේ හත්වෙනි කාරණාව අපි අටවෙනි කාරණාව දක්වා විස්තර කළා. ආස්වාස් ප්‍රස්වාස දෙකේදී මේ වගේ තමන් ආස්වාස කරනකොට ඒකට ඇලුනොත් මෙතන බැඳෙනවා පිට කරන එකට වුණොත් එතන සැලෙන හිත ඒ දෙකේම ගැට නොගහගෙන හිත විවෘතව තියාගෙන නිදහස්ව තියාගෙන බලන්න. මොකද පොඩ්ඩක් හරි බැඳ ගත්තොත් බැඳිනාත් එක්කම යනවා මේ පැත්තේ. වර්තමානයේ තුල ඉන්න පුළුවන් වෙන්නේ නැහැ අපිට. ඒ නිසා මේක සරලව බලමින් තමයි ඉතාම සියුම තියාගෙන තමයි Taman මේ ආශ්‍රිතව ඉන්නේ. හැබැයි කිසිම තැනක බඳින කතාවක් නැහැ. බැසගන්නේ නැහැ කොහෙවත්. අර වාහනේ කතාව හොඳට අපට උදාහරණ ගන්න පුළුවන්. ඊළඟ කාරණිය තමයි මේ නිමිත්ත ගැන ටික ටික මේ කරුණු වලින් 6 7 8 9 10 කියන කරුණු මේ විදිහට යනවා 11ක් දක්වාත් ඒ වගේ යනවා සිත විසිරෙන හැටි ඒ අරමුණේ බැඳහම ආවර්ජන කරනවා කියන්නේ ඒ ආස්වාස්යේ ගත්ත එක ආස්වාස්යේ ගස්සු එක සිහි කරනවා නම් ගස්තර පස්සේ අරගෙන ඉවරුණාට පස්සේ ආයි ගස්සු එක සිහි කරන්නේ නැහැ. අතීතයට යන්නේ නැහැ මේක. ගන්නකොට මෙහෙමයි කියලා සිහි කරන්නේ නැහැ. ගන්න මේ මොහොතේ ගැන දන්නවා. ගන්න ආරම්භ වෙච්ච එක ගැන සිහි කරන්නේ නැහැ. පිට කරනකොට පිට කරන මොහොතේ විතරයි පිට කරාට පස්සේ ටික සිහි කරන්නේ මේ පැත්තට යන්නේ නැහැ. තාවදුරටත් යනකොට පින්නතුනි අතීත ආස්වාස ප්‍රස්වාස අනෝගිය තැනැත්තාගේ පිට විචිත්ත වෙනවා. ඒක සමාධියට බාධාවක්. ආස්වාස ගන්නකොට අතීතේ මම මෙහෙම ගත්ත නේද කියලා තත්පරයකටවත් කලින් මුල ටික සිහි කරන්නේ නැහැ. මෙතන වර්තමානයේ උපරිම මොහොතේ තියෙනවා. ඒ වගේ මේක ගත්තට පස්සේ හුස්ම අරගෙන ඉවරයි කියලා අනාගත දැන පැත්තට යන්නේ නැහැ. තව තවත් ඉතාම සියුම්ම මේ දෙස කරනවා. ඒ වගේම දැඩිසේ ගන්නෙත් නැහැ. දැන් හුස්ම ගන්නවා කියලා ඇඟට මොකක් අරගෙන දැඩිම හුස්ම ගන්නවා නම් පොඩි ළමයි භාවනා කරන්නේ. පොඩි ළමයිගේ භාවනා වැඩසටහන වැඩසටහන් අපි පින්තුරේම ගත්තාම පේනවනේ. ඈ ඔව් ඈ පොලිචිත්ත කියන්නේ කම්පියුට් කියන එකද? බොහොම ඒ කියන්නේ කම්ප්ලෙක්ස් කියන එක. ඒ කියන්නේ එක අරමුණට ફોකස් වෙන්නේ නැහැ. එහෙම හැත්තරෙනවා. ඔව් අපි ඒ ටික කරන්න ඇත්තේ මේ පීපීඔර ටික සාමාවේ නැහැ. පීවල 10ක්ම විස්තර කරනවා. මේ සබ්බකාය කියන එකත් ඉස්සරහ ප්‍රශ්නෙත් එහෙමයි. පීවල 10ක් තියෙනවා මේකෙන්. චිත්තපටි සංවේදී, චිත්ත සංකාරපටි සංවේදී ඔක්කොමට කියනවා පීවරෙන් පීවර. ඒකට කලින් මේ පටන් ගන්න කලින් මේ අපි පොඩ්ඩක් අපිට හිත ඒ පැතිවල වැටෙන පැති නොම කියන පැති ගැන මේ ඉතාම සියුම් අපි විස්තර කරන්න. එතකොට මෙතන සඳහන් කළා හුඟක්ම හිත හැකිලා හුඟක් හිත සැඟවිලා වගේ භාවනා කරන්නේ නැහැ. හොඳට ප්‍රසන්නව ප්‍රබෝධමත්ව විවෘතව හිත තියාගෙන කරන්නේ. ඒ වගේම දැඩිසේ කරන්නේ නැහැ. එහෙම කරොත් හිත නොසන්සුන් භාවයට යනවා. හුඟක්ම සැඟවිලා කරොත් හිත කම්මැලි භාවයට යනවා, කුසීත භාවයට යනවා. ඒ පැත්තට යන්න දෙන්නේ නැහැ. හුඟක් දැඩි කරගෙන හිත කලබල කරගන්නේ නැහැ. දැන් හුඟක්ම දැන් ලීන කියලා වචනයක් මෙතන කියන සැඟුණා කියලා නිකන් නින්දට ගියා වගේ හුඟක් හිත සැඟවෙන දෙන්නේ නැහැ. හුඟක් හිත තද කළාල ගන්නෙත් නැහැ. ඒ දෙකම අර සමනලයක් අල්ලනවා වගේ බොහොම සැහැල්ලුවෙන් මේක අල්ලගන්න. සමනලය සම්පූර්ණ මත ඇරියොත් සමනලෙ දිහා බල යනවා. සමනලය තදින් ඇල්ලුවොත් උඩ හානියක් වෙනවා. මේ දෙකම නොවන විදිහට සරලව අල්ලනවා කියන එකයි මේ කියන්නේ. ඊළඟ කාරණය තමයි විශේෂයෙන් නැමුණු සිත රාගයනෝ ගියේ සමාධියට බාධා වෙයි. ඒ කියන්නේ මේකට දැඩියෝම ආස්වාදයෙන් නැඹුරු වෙලාම කරන්නේ නැහැ. එහෙම වතින් රාගය පැත්තට යනවා. ඒ වගේම බොහොම නොසලකිල්ලෙන් කරන්නේ නැහැ. ආවට ගියාට කරන්නේ නැහැ. එහෙම කළොතින් ව්‍යාපාදයට යනවා. මේක අකමැත්තක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ පියවර 18ක් ගැන කියනවා. මේ කරුණු සමහර ඒවා නොපැහැදුනා වෙන්න පුළුවන්, නොපැහැදිලිුණා වෙන්න පුළුවන්. ඉදිරියේදී අපිට ලැබෙනවාදී තවදුරටත් විස්තර කරන අපට කාලය ලැබෙන ප්‍රමාණය අනුව දැන් දෙන්නතුනි ආනාපාන සතියේදී ආනාපාන සතියේ පියවර 10 අපි ක්‍රමානුකූලව විස්තර කරනවා. මේ සියල්ලක්ම අපි කරන්නේ අපට ලැබෙන කාලයත් එක්ක. ඒ වගේම දෙන්නතුනි ප්‍රායෝගිකව අපි කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලත් මිට තියාගෙන අපි කරන්නේ ඉදිරියේදී දිගින් දිගටම එන පින්නතුන්ට තවදුරටත් අහගන්න පුළුවන් වෙයි. අපේ ගැඹුරු කාරණා කරා යනවා. එන්නතුනේ මුලින්ම සඳහන් කරන්නේ සෝ සතෝ වස්සති සතෝ වස්සති කියලා හොඳට පරිසරය මේ සඳහා සකස් කරගෙන විවේකයෙන් හදාගෙන ශරීරය හොඳට පිරිසිදු කරගෙන ඉන්න තැන ආදියත් පිරිසිදු කරගෙන අපි ටිකෙන් ටික ආනාපාන සතිය වඩන ගුරු කරනවා. අපි කලින් කියපු විදිහට බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව ආදී අරුණුවකි වලින් අපේ හිත ශක්තිමත් කරගෙන ඒ වගේම බුදුන් වන්දනා මානකරණයවත් කළා. ඒ වගේම අපි භාවනා කරනකොට සාමාන්‍යයෙන් ශාරීරික විදියට අපි කරන දෙයක් තමයි අපේ අතින් කාට හරි වරදක් වෙලා තියෙනවා නම් මේ ආත්ම භාවයේ හෝ සතරෙදි හෝ දැනගෙන හෝ නොදැනුවත්ව ඒ හැම දිනාගින්ම අපි සමාව අයින් සිටිනවා භාවනා කරන කලින් ඒක පූර්ව කෘත්‍යයක් විදිහට අපි කරනවා. මේක සාමාන්‍ය දෙයක්. එහෙම කළා තමන් හොඳට ශරීරයේ සැහැල්ලුව තියාගෙන සතින් පරිමුඛං උපට්ඨපෙත්වා කියලා කියනවා සිහිය අභිමුඛ කොටගෙන කියලා. අභිමුඛ කියලා කියන්නේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ධර්මයේ සඳහන් වෙනවා පැහැදිලිවම පළ දහම තුල. නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව සිත තියාගෙන ඉන්නවා. හැබැයි කිසිම තැනක දැඩිසේ හිත බලින්නේ නැහැ. අර වැකට අපි හේතු නොවි මදානගෙන එහෙත් වැටෙන් එහා පැත්තේ තියෙන වාහනය යෑම හේම ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නා වගේ දැන් මේ ආනාපානසතිය ගැන ටිකෙන් ටික අපි බලන වෙලාව. ප්‍රසහල්ලෙන් හුස්ම දෙස බලනකොට මේක කායිකව නෙවෙයි බලාගෙන නාසයෙන් දිහා බලාගෙන නෙවෙයි බලන්නේ ඇස් දෙක තියාගෙන Tamanට දැනෙන අවස්ථාව ගැන හොඳට සිහියෙන් නුවණින් අපි සිහිපත් කරමින් ඉන්නවා. සෝසතෝ වස්සති සතෝ වස්සති කියලා කියනවා. ඒක හොඳට සිහියෙන් ආස්වාද කරනවා. හොඳට සිහියෙන් ප්‍රස්වාස කරනවා. මේ ආස්වාද ප්‍රස්වාස කරන කෙනා මෙහෙම කරන අවස්ථාවේදී කලක් දිගට වඩනකොට ඔහුට දැනෙනවා දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා. දැන් අර කලින් බාධා වෙන පියවර දෙක කිව්වේ ඒ තැන්වල හිත බැස නොගන්නයි මේ කිව්වේ. සිහියෙන් හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට Tamanthama දැනෙනවා දිග හුස්මක් නම් ගන්නේ දැන් දිගට හුස්ම ගියා කියන එක දකිනවෝ. හැබැයි ඔහු හුස්ම පිටපස්සේ ෆලෝ කරන්නේ නැහැ. Tamanth දැනෙනවා දැන් අපි කියමු දැන් වාහනයක් යනවා නම් දන්නවා මොකක්ද කියලා ගිය පොඩි එක. කාර් එකක් ඊට වඩා ලොකු එකක්. ඊට පස්සේ දැන් කකේ කීට අතර ලොකු එක කොච්චියක්ද දකින්න ඔයා. යාට පේන ලොකු පොඩි එක පේන ඔයා. හැබැයි පේනොත් ඔහු දිගට හිත ඔහු ගියේ නැහැ. ඔහු හොඳට වර්තමානයේ හිට කියන්නේ උඩ පේන ඔහු දකින්නම නුවණින් මේ හුස්ම දිගයි කොටයි කියන එක දකින්නම දකින්න එක පාරම පටන් ගත්ත ගමන්ම පේන්නේ නැහැ. දිගට කලක් කරන්න ඕන කරනකොට තමයි දිග ගැටියක පේන්නේ. ඇයි ඒ? දැන් මේක කොහමද අපි දිගද කොටද කියන එක පාරම සනාහ කරන්න කියන්නේ. මේක කොටයිද දිගයිද? ඔව් දැන් මේක කොටයි කියලා කියන්නේ මේකට සාපේක්ෂව. හැබැයි මේකට සාපේක්ෂව කොහමද? ඇඟිල්ලට සාපේක්ෂව. මේක දිගයි නේ. අන්න ඒ වගේ තමයි ආස්වාද ප්‍රස්වාද කියන එක Tamanට දිගද කොටද කියන එක දැනෙන්නේ Taman දිගට කරනකොට. දිගේව සමන්න දැනව දිග හුස්ම කෙටිව දැනව කෙටි හුස්ම කියන එක. එතකොට දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා ඔව් හොඳට නුවණින් දකිමින් ඒ කටයුත්ත සිදු කරනවා. හොඳයි පින්නතුනි ඔබත් ගිලම්පත්ත බණ දෙමින්ම අවධානයක් තියාගනිමින් මේ කරුණු සිහිපත් කරගන්න. එතකොට දිගට හුස්ම ගන්නකොට Taman දන්නව දිග හුස්මක් කියලා. දිගට හුස්ම පිට කරනකොට Taman දන්නව දිග හුස්මක් Taman පිට කරන්නේ කියන කාරණිය Taman දන්නවා. ඊළඟට කෙටියෙන් හුස්ම ගන්නකොට ඒ කියන්නේ දීර්ඝ හුස්ම දිගින් දිගටම යනකොට මේ බාහන වැඩිමේ ප්‍රතිඵලයක් විදිහට හුස්ම රැල්ල දිගින් දිග සරල වෙනවා. සැහැල්ලු වෙනවා මෘදු වෙනවා. දැන් අපි කොහේ හරි එකපාර දුවල යනකොට ගිය ගාම හයිනේ හුස්ම ගන්නෙ. හැබැයි ටික වෙලා ගියාම ටිකෙන් ටික Tamanගේ හුස්ම වේගය අඩු වෙනවා. Taman කලබල ගතිය අඩු වෙනකොට රුධිර සංසරණ වේගය අඩු වෙනකොට හුස්ම ගැනීම වේගය ටිකෙන් ටික අඩු වෙනවා. අන්න ඒ වගේ තමයි පටන් ගන්නකොට අර Taman සතරාපු කෙලෙස් වල වේගය නිසා ටිකක් වේගවත් දැනෙනවා. කෙලෙස් වල අඩු වෙනකොට හිත සමාධිමත් වෙනකොට Tamanට දැනෙනවා දැන් ටිකෙන් ටික හුස්ම කෙටි වෙනවා කියලා. ඒකොට දිග හුස්ම පිළිබඳවදී Taman දිග හුස්ම කියලා දකිනවා. කෙටි හුස්මකදී Taman කෙටි හුස්ම කියලා දකිනේ පින්නතුනේ සැහැල්ලු භාවයේ භුක්ති විඳින්නේ. Taman කෙටි හුස්මක් කියලා හුස්ම ගන්නවා. පිට කරනවා. මේක කෙටි කියලා කලින් බලන ගන්නව නෙවෙයි, හුස්ම යන හැටියට Taman තේරුම් ගන්නවා. දැන් මම මොන දිගයක් ගන්නෙයි කියලා අර පොඩි ළමයි වගේ එහෙම කරන්නේ නැහැ. දැන් මම කෙටි එකක් දැන් වන්න ගන්නෙ කියලා ඒ පොඩි ළමයිම කරන්නේ. අපි එහෙම නෙවෙයි, අපි මේ ස්වාභාවික සිදුවන නිතරම මේ natural breathing එක ගැනයි අපි contemplate කරන්නේ. බලෙන් කරන්නේ නැහැ. අපි මේ ගැන සිහිය දිනු කිරීමන්නේ කරන්නේ. එන්නතනි මෙහෙම ටිකෙන් කියනකොට කෙටි හුස්ම සමන්න දැනෙන හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා කියලා දැනෙනවා. ඊළඟ පියවරදී පින්නතුනි සම්බකාය පරිසංවේදී අත්තිස්සාමිච්චකති. මේ හුස්ම කය පිළිබඳව පරිපූර්ණ අවබෝධයෙන්, ඒ කියන්නේ හුස්මේ සමස්ත ක්‍රියාවලිය ගැනම දැන කලදී කලින් එක කොටසක් ගැන විතරයි අපි මේ සිහි කලේ. දිගද කෙටිද හෝ ගන්නවා පිට ගන්නවා කියන එක විතරයි. මෙතෙන්දී හුස්ම ක්‍රියාවලිය ගැන අතීතයටත් අනාගතයටත් නොගිහිල්ලා, ඈ මේකෙන් දිගටම මුල මැද අග කියලා නොගිහිල්ලා, මේ වර්තමාන තුලම ඉඳගෙන මේ ආස්වාදයේ ගැස්ුවේක ගැන සම්පූර්ණ අවබෝධයෙන්ම අවබෝධය අවධානය යොමු කරනවා. පිට කිරීම ගැන කියන කියේ සම්පූර්ණ අවධානය යොමු කරනවා. ඒක අපිට කරන්න පුළුවන් හිත ටිකෙන් ටික සියුම් වෙනකොට. මුල මැදාග දැන් මුල මෙතනයි, බඩේ මෙතනයි, මෙතනින් ඉවරුණා, ආයෙ කියලා මෙහාට ඒක දුවන්නේ නැතුව වර්තමානයේ තුලම මේ ආත්මය තමයි තියාගෙන හුස්ම ගන්නියක ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න මොටරසයකලයක් යනකොට පොඩි උනත් මොටරසයකල කියලා පේනවා. මොටරසයකල පේනවා සම්පූර්ණ අවධානය තියෙනවා මොටරසයකලක් ගියේ. කාර් එකක් යනකොට කාර් එකක් කියන අවබෝධය තියෙනවා. මේ පැත්තේ හැරිලා බලන්න ඕනේ නැහැ. ට්‍රක් එකක් නම් ට්‍රක් එක දකිනවා. මේ දෙකත් එකම ටේස් තේරුම් ගන්න මේක ඇහිලා. කෝච්චියක් යනකොට කෝච්චියක් ගන්නවා. තේරුම් ගන්නවා. හැබැයි දැන් මේ කෝච්චිය දැන් මෙතන මෙතන එන්ජිම දැන් මැද පෙට්ටි ටික මේ අන්තිම පෙට්ටිය කියලා. එහෙම බලන්න මේ පැත්ත හැරෙන්නේ නැහැ. මේ තුලම ඉඳගෙන සම්පකය කියන්නේ වර්තමාන මොහොත තුල ඉඳගෙන වර්තමාන මොහොත ක්‍රියාවලිය තුල හිත එන්නම යනකොට ඔබට ආස්වාස්ත කය පිළිබඳව සම්පූර්ණ අවධානය. සම්පකය කියන්නේ ශරීරය නෙවෙයි, මෙතන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය, ඒ ප්‍රොසෙස් එක. ඒක සම්පූර්ණ අවධානයෙන් අවබෝධය යුතුව හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. දැන් මේක තමයි පිනොතින අප කෙල දහම දැනගෙන සිටීමේ වැදගත් කම. දැන් අපි කලින් ඇතැමිට හිතන්නේ සම්බකය කියනකොට මුල තේරුම් ගන්න එක, මැද තේරුම් ගන්නවා, අග තේරුම් ගන්නවා, එහෙම නම් තමයි සම්බකය වෙන්නේ කියලා. නමුත් මෙතෙන්ට ගියොත් මේ කෙල දහම අනුව පේනවා අපට වරදිනවා කියන්නේ. සමහර ගුරුවරු මෙහෙම තමයි විස්තර කරන්නේ. අපි පොඩි කාලේම තමයි හිතන්නේ. නමුත් පිනොතින ටිකෙන් ටික ගැඹුරට යනකොට අපි වඩාත්ම නිවැරදි තැන කරා යන්නට ඕන. පින්නතුනි අපි කාටවත් දෝෂ ආරෝපණය කරන්න විවේචනය කරන්න යනව නෙවෙයි මේ. අපිට හැම දිනෙකම පිටක් වෙලා තියෙනවා. අපි වඩවඩාම ගැඹුරට යන්නයි ඕනේ. ඒ නිසා යමක් අහනකොට කලින් අය මෙහෙමයි කිව්වේ කියලා හිතේ ගැටමක් ඇති කරගන්න එපා. ඒ හැම කෙනෙක්ම අපිට පිට වෙලා තියෙන පොඩි දෙයකින් හරි ඒ අද අපි ප්‍රත්‍යක්ෂතාවය දක්වන්න ඕනේ. ඒ නිසා අද අපි මේ තත්ත්වයේ ඉන්නේ. නමුත් Taman ටිකෙන් ටික ඉහළට යන්නට ඕන, අවබෝධයට ගැඹුරට තමයි යන්නට ඕන. නැහැ, හික්මීම කියන්නේ ශික්ෂණය කියන එක, ඩිසිප්ලින් කියන එක. ඒ කියන්නේ මේ තුළ හික්මෙන්න කියන එක. ඒ කියන්නේ අමුතු විනයක් නෙවෙයි මේ කියන්නේ. ඒ කියන්නේ මේක පිළිබඳව ඩිසිප්ලින් එකක් ඇති කරගන්න. මේ පිළිබඳව ඒ කියන්නේ ට්‍රේනින් එක කියන එක. ට්‍රේනින් කියන එක. ඒකයි. දැන් ට්‍රේනින් කොලෙජ් කියලා අපි කියන්නේ නේ. ඒ කියන්නේ පුහුණු කරන ශික්ෂණ ආයතන කියලා කියන්නේ ගුරු විද්‍යාලයට අපි මේ කියන්නේ ට්‍රේනින් කොලෙජ් කියලා. ට්‍රේන් කරන තමයි. ඒකයි කියන්නේ. පස්සම් බයං කාය සංඛාරං අසුතිස්සාමීති සික්ඛති. හතරවෙනි පියවරේදී කාය සංඛාරය කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයට කාය සංඛාරය කියලා කියන්නේ. දිගින් දිගටම පින්නතින මේ තුළ ඉන්නකොට අන්තවලට නොවැටී අතීතයට අනාගතයට නොගින් සිඟ සිත සැලවෙනටත් නොගින් නොදී සිත දැඩිවමත් නොගෙන ඉතාම මෘදු සිතින් කිසිවක බැඳ නොගෙන ප්‍රසන්න සිතින් නිරවුල් සිතින් නිදහස් සිතින් හුස්ම ගන්නකොට පස්සම් බයං කාය සංඛාරා. මේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව තියෙන ස්වභාවය කාය සංඛාරය සංසිඳනවා කියන්නේ. කාය සංඛාරය සංසිඳනවා කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව තියෙන කැහැල්ලු ගතිය, විවෘත ගතිය එන්න එන්නම වැඩි වෙනවා. එතකොට මෙන්න මේ මුල් පියවර 6 සිහියෙන් හුස්ම ගැනීම පිටකිරීමට කාලයක් ඉන්නකොට දිගට හුස්ම ගන්නකොට ඒක දැනෙනවා, කෙටිව ගන්න එක දැනෙනවා, හුස්ම කය පිළිබඳ සියලු අවබෝධය ලැබෙනවා, හුස්ම සැහැල්ලු වෙනකොට ඒකත් සමන්න දැනෙගෙන යනකොට මෙන්න මේ පියවර 4 කියනවා කායනුපස්සනා කොටස කියලා. මේ කායනුපස්සනාව දිනනවත් එක්කම ඒ තැනත්තාගේ තුල ළඟට ටිකෙන් ටික සතිය දිනු වෙනවා, ප්‍රතිසම්පෝඥාංගේ වැඩෙනවා, ධම්ම විද්‍ය සම්පෝඥාංගේ වැඩෙනවා. තව තවත් ගැඹුරට ධර්ම යන්න ඕන, ගැඹුරු ධර්ම කාරණා අනිත්‍යතාවය ආදී පැත්තට දැන් ටිකෙන් ටික නැඹුරු වෙමින් තියෙන්නේ. ධර්මයේම තනමන් වනින් බලමින් මේව කරන්නේ. ඒ වගේම මේ සැහැල්ලුවත් එක්ක ඔබට වීරියක් හට ගන්නවා, විරිය සම්පෝඥාංගේ වැඩෙනවා. තව තවත් මම මේක කරන්න ඕන. මෙයාට මේ ධිට්ඨ ධම්ම සුඛ විහරණය ලැබෙනකොට ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව දැනෙනකොට සාමාන්‍ය ලෝකේ මිනිස්සු කෑම බීම කාලා සින්දු අහලා පොඩි පොඩි බඩු මොට්ටු හුවා ගෙදර ගොඩ ගහගෙන ඒ වගේ මකුණු දැල් කඩ කඩ සතුටු වෙන අය ඉන්න අතරින් Tamanට Tamanට දැනෙනවා ඊට වඩා සතුට පැත්තක් ජීවිතේ තියෙනවා කියලා. Taman ටිකෙන් ටික Taman හිතේ මේ ධර්මය ඉදිරියෙන් ටිකෙන් ටික ඉදිරියට යනවට කියන වීර්යයක් හට ගන්නවා. ඒ වීර්යයත් එක්කම පේන තියෙන ධර්මයේ සාන්දෘෂ්ටික බව නිසාම Tamanට හිතට සතුටක් එනවා මේ දෙක. හැබැයි ਉਸ සතුට බලාපොරොත්තු වෙන ගමනක් නෙවෙයි මේ, නමුත් සතුට උඩ ප්‍රතිඵල විදිහට ලැබෙනවා. මේ ධර්ම මාර්ගයේ සිටීමේ විදිහට. ඒ සිතට දැනෙන සතුටම පිනතුනේ පීති මනස්ස පස්සම්බයං කායදි කියලා, කාය පස්සම්බද කියලා කියනවා. ඒ හිතට දැනෙන සතුට කායට දැනෙන සැහැල්ලුවක් බවට පත් වෙනවා. මේක කායට දැනෙනවා කියලා කියනවා. හරියට බොහොම රස්නෙන් ඉන්න කෙනෙකුට හරියට සීතල වතුරට බැස්සාම දැනෙන ආසුවයක් වගේ ඔහුගේ මුළු ශරීරයේ පුරාම මේක දැනෙනවා කියලා. කුසගින්නේ පිපාසයෙන් එන කෙනෙකුට හරියට නීවදයක් අනුභව කළා වගේ කියන සැහැල්ලුවක් Tamanට දැනෙන ගන්නවා. ඒකට තමයි පස්සන්දි සංගොජ්ජංගේ කියන්නේ. ඒ වගේම පස්සද්ධියත් එකම ටිකෙන් ටික සිත සමාධිමත් වෙනවා, සමාධි සම්පෝඥාංගේ වැඩෙනවා. ඒත් එකම ටිකෙන් ටික උපේක්ෂාවට හිතපත් වෙනවා. ඇලීම් ගැලීම්, ඇලීම් ගැටීම් දෙකෙන් එනම දෙපැත්තට යන ගතිය හිත ටිකෙන් ටික අඩු වෙලා ටිකෙන් ටික හිත මැදහත් ගතිය, උපේක්ෂා ගතිය වැඩි වෙනවා. සම්පූර්ණම නිවනම නෙවෙයි, යම්සි ප්‍රමාණයකට ඔබට මේක දැනෙන ගන්න. එතකොට අපි මේ සඳහන් කළේ ආනාපානසති භාවනාවේ මුල් පියවර 4 මේ හැම කරුණක්ම මේ කොටස්වල විස්තර වෙනවා. එනිසා මේ පිනතුන් ගිහිල්ලා මේ කරුණු ටිකෙන් ටික වඩන්න උත්සාහ කරන්න, ටිකෙන් ටික පැහැදිලි කරගන්න බලන්න. මුලදී අඩුපාඩු සිද්ධ වෙයි, ඒකට කමන්නේ. අඩුපාඩු සිද්ධ වෙච්ච ප්‍රමාණයට හොඳයි. කමන්ට් ඒවා මග අරගෙන නිවැරදි මගට එන්න එන්න මේ යන්න පුළුවන්, කමන්ට් ගැඹුරට යන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටස පළවෙනි කොටසයි මේ අපි සාකච්ඡා කළේ. ඒකට කියනවා කායේ කායනුපස්සී කියලා. කාය ආනුව බලන්නටයි මේ හතර මුල් පියවර 4 වෙන් වෙලා තියෙන්නේ. එතකොට ඒ කායනුපස්සන වඩනවත් එක්ක මේක නැත්තා ඊට සමාධිමත් වෙන්න වෙන්න ඔහු උපේක්ෂාවට යන්නේ. ඔහු ටිකෙන් ටික මේ හේතුඵල දහම, අනිත්‍යතාවය, ස්කන්ධ පංචකයම ටිකෙන් ටික ඔහු බලන ගන්නවා. මොකද ඊට සමාධිමත් වෙච්ච ප්‍රමාණයට සමාහිතෝ වික්ඛවේ යථා භූතං ඛයානාති කියලා කියනවා. හිත සමාධිමත් වෙනකොට ඔහුට යථා භූත ඥානය, හේතුඵල දහම, මේ හැම මොහොතකම අපේ හිතේ ඇතිවීම, නිරුද්ධ වීම, ස්කන්ධ පංචකයේ සමුදේ වැය ඒ තැනැත්තාට ටිකෙන් ටික අවබෝධ වෙන්න ගන්නවා. එන්න එන්නම බාහිර රූප තුල හිත බැස ගන්න ගතිය අඩු වෙනකොට, තා බාහිර රූපයක් දකිනකොටම සැපක් හෝ දුකක් ඇති වෙනවා නම් ඔහු දන්නවා මේක බාහිර රූපෙන් නෙවෙයි ආවේ, මේ පැත්තෙන් තමන්ගේ මේ ආකල්පය අනුව ඇති වුණේ කියලා දකිනවා. කණ්ණාඩිය ළඟට යනකොටම කණ්ණාඩිය රූපේ මොන හරි දෙයක් පේනවා නම් පේන්නේ මේ අභ්‍යන්තර මේ පැත්තේ කය නිසයි කියන බව දකිනවා. ඒ නිසා බාහිර රූපෙට ඇඟිලි දික් කරන්නේ අහවලා නිසා මට දුක ආවේ, ඈ දරුවන්ට එහෙම කියන මාව කේන්ති ගන්න එපා කියලානේ. ඔව් මාව මට දුක් දෙනවා කියලා ළමයින්ට බනින්නේ. පින්නතුනේ එහෙම දුක් දෙන්න බෑ කාටවත්. ඒ දුක තමයි මේ පැත්තේ හදාගත්තේ. ඒ නිසා මේ පැත්තට එන්නෙම අභ්‍යන්තරයේ පැත්තට සමන් නැගුණ ස්වභාවයට පත් වෙනවා. බැබෙන්නුනේ මේ පින්නතුන් දෙයකත් බලන නිසා අපි මේ ප්‍රායෝගික කරන කොටස පොඩ්ඩක් ප්‍රමාද කළේ. ඔබ දෙයකත් බිනිවර කරන්න. පින්නතුනේ අපි මේ කරපු කොටස ටිකක් හරිය අපි පුහුණු කරමු. ඒක අපිට වැදගත් වෙනවා ඉදිරියේදී. අර මුලින් සඳහන් කළ හුස්මත් එක්ක දිගට හිත යන ගතිය අඩු කිරීම සහ කිසිම තැනක හිත බැඳීම අනවශ්‍ය ලෙස ආස්වාදයට පත්වීම ආදී කරුණු නොකර හැකිතා හිත නිරවුල්ව සැහැල්ලුවෙන් නිදහසේ උපරිම ලෙස වර්තමාන මොහොත තුළ සිත පවත්වා ගැනීමයි මේ භාවනා තුළ අපි කරන්නේ. පින්වතුනි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ජීවිතේ සතුට ලබන්න කැමති නම් මේ භාවනා මාර්ග වඩන්න කියලා. අමෘතය වරදන්න කැමති නම් අමෘතය වරදන්න කැමති නම් කායනුපස්සනා වඩන්න කියලා සඳහන් කරනවා. මේ පියවර 16ක් කියවත් වෙනතුනේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ පියවර හතරෙන් පළවෙනි පියවර හතර වඩලා යම්සි ප්‍රමාණයකට හිත සමාධිමත් කරගත්තත් ඒ ලබා ගන්නා වූ මානසික සුවය සතුට මනුෂ්‍ය ලෝකේ ලබන සියලුම සම්පත් වලටත් දිව්‍ය ලෝක හයේ ලබන සියලුම සම්පත් වලටත් වඩා ඉහළම මානසික සුවයක් කියන්නේ. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ ඉහළම සම්පත් විඳින්නේ අපි බලාපොරොත්තුනේ ඔය එවන් විඳින දැන් වාදේවා ලබාගෙන නේ තියෙන්නේ නේද? ලොකම රටකට ඇවිල්ලානේ. ඔව් කමන්නේ ඒවත් පාවිච්චි කරන ගමන් පින්නතුනේ බුදුහාමුදුරේ දේශනා කළා මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයේ සුවයන් ඉක්මවල යන මට්ටමද අපේ හිත දිනු කරන්නයි බුදුහාමුදුර අපට උදව් කළා තියෙන්නේ. දිව්‍ය ලෝකය විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝක 16ක් ඉක්මවල යන විදිහට මාර්ගය කියලා තියෙනවා. මිනිස් සිරුරක් දලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සියල්ලක්ම ඉක්මවල යන ක්‍රමයක්, සියල්ලක්ම අභිභවා ඊට ඉහළම තලයකට තමන්ගේ හිත තියෙන ක්‍රමයක් බුදුහාමුදුර අපට දේශනා කළා. ඒ නිසා මේ ධර්මමග අපි ටිකෙන් ටික අහන්නට ඕන, අහලා අපි හිත දිනු කර ගන්නට ඕන. හොඳයි පින්තුනි, අපි ටික වේලාවක් ආනාපාන සතිය වඩන්න උත්සාහ ගනිමු. ඔබට පහසු ඉරියව්වකින් තමන්ගේ ශරීරය පවත්වා ගන්න, තමන්ට නැතිකල හිම යනුමනාවක් තියෙනවා නම් හිමිතර යන්න ගැටලුවක් නැහැ. අමාරුවෙන්වත් ඉන්න එපා, අපහසුයෙන් ඉන්න එපා. තමන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ සඳහා තමන්ට නැතිකල යන්න පුළුවන්. හැබැයි අනවශ්‍ය විදියට අනිත්ට බාධා වෙන විදියට වැඩපල කරන්න එපා. ඒක අපි හැමදෙනාටම බාධාවක්. ඔබේ හැසිරීම අනිත් කෙනාට විශේෂයෙන් බලපානවා. ඒ ගැන බොහෝ අවධානයෙන් ඉන්න. මෙතන ඉන්න බොහෝ දෙනෙක් බොහෝ කැපවීම කළා. ඇතැම් වෙලාවක රැකියාව තිබිද රැකියාව කල්දාගෙන ඇවිල්ලා බොහොම කැපවීමෙන් මේ මහත්කම් වැඩ කරන්නයි මේ හැමදෙනෙක්ම. ඉතින් අනිත් හැමදෙනාටම ගරු කරන්න ඕන, හැමදෙනාටම උදව්වක් මෙන් කරන්න ඕන. පොඩ්ඩක්වත් බාධාවක් නැති විදියට තමන්ගේ ඉරියව්වක් නෙවෙයි සිටවිල්ලක්වත් පවත්වා ගන්න එපා. ඒකත් අනිත් කෙනාට බලපාන්න පුළුවන්. එනිසා උපරිම ලෙස තමන්ගේ ශික්ෂණය පවත්වා ගන්න උත්සාහ කරන්න. හොඳයි පින්තුනි, තමන්ගේ ශරීරය සැහැල්ලුවෙන් පවත්වා ගන්න. පහසු ඉරියව්වක වාඩි වෙලා වම් අතින් දකුණු අත තියාගෙන ශරීරය ඍජුව තියාගෙන ශරීරය සැහැල්ලු කරගන්න, රිලැක්ස් කරගන්න. දැන් තමන්ගේ ශරීරය ගැන පූර්ණ අවධානයෙන් ඉන්නට තමන්ගේ පාදාන්තයේ සිට හිස දක්වා ශරීරයේ අවයව ගැන මදක් අවධානය යොමු කරන්න. දැන් තමන්ට දැනෙන්නේ තමන්ගේ ආස්වාස ප්‍රස්වාස කය පිළිබඳව විතරයි. නාසය ආශ්‍රිතව තමන් හිත පිහිටුවා ගන්න. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව පිළිබඳව නාසය ආශ්‍රිතව හිත තියා ගන්න. කිසිම තැනක හිත බඳින්නේ නැහැ, ගැට ගහන්නේ නැහැ. හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳ අවධානය විතරයි නාසය ආශ්‍රිතව තියාගන්නේ. දිගට හුස්ම ගන්න විට දිගට හුස්ම ඇතුළු වෙන බව තමන් අවධානයෙන් ඉන්නේ. දිග හුස්මක් පිට වෙනකොට ඒ ගැන අවධානයෙන් ඉන්නේ. ඒ වගේම කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්ම බවත්, කෙටි හුස්ම පිට ගන්නකොට ඒ බවත් ගැන හොඳ අවධානයෙන් සිහියෙන් ඉන්නේ. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව වර්තමාන තුර සම්පූර්ණ අවධානයෙන් නාසය ආශ්‍රිතව සිත පිහිටුවා ගන්නවා. මගේ හිත එන්න එන්නම තැන්පත් වෙනවා ආනාපාන සතිය තුළ. හුස්ම ගැනීම පිළිබඳව සම්පූර්ණ දැනුමින් අවධානයෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. මගේ සිත එන්න එන්නම ආස්වාස ප්‍රස්වාස නම් කාය තුළ හිත සංසිඳෙනවා. හිතේ සැහැල්ලුව, නිදහස, විවේකය තමයි දැනෙන්නේ. ආස්වාස ප්‍රස්වාස කාය සංසිඳෙමින් හුස්ම ගැනීම හා පිට කිරීම මාසිලු කරනවා. මගේ සිහිය එන්න එන්නම දියුණු වෙනවා. සතිය තුළ හිත පිහිටනවා. ඒ සතිමත් බව නිසාම මට ධර්මයේ පිළිවෙලක් හරම එන්න එන්නම ප්‍රකට වෙනවා. කර්මයේ පිළිබඳව, හේතුඵල ධර්ම පිළිබඳව මගේ අවධානය දිනු වෙනවා. මේ ධර්මයේ තුල වීරයෙන් ඉදිරියට යන්න ඕන කියන උත්සාහය, වීරයක් මගේ හිතේ ඇති වෙනවා. මගේ හිත තැන්පත් වීමත් සමගම මට ලොකු මානසික සහනයක්, සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. මගේ හිත සතුට වීමත් සමගම මගේ කය සැහැල්ලු වෙලා යන බව මට පේනවා. කයේ තියෙන දැඩි නලුම් ගතිය අඩු වෙලා ශරීරයෙන් වාස් සැහැල්ලු වෙනවා මට පේනවා. මගේ හිත වඩ වඩා සමාධිමත් වෙනවා. මගේ හිත කිසිදු දෙයක් කෙරෙහි දැඩි ඇලීමක් හෝ දැඩි ගැටීමක්, අමනාපයක් නැතිසේ හිත උපේක්ෂාවේ පිහිටනවා. මං වඩාත්ම හුස්ම ඇතුළේ වේ මහා පිටේවීම පිළිබඳව සිහිය දිනු කරනවා. මගේ සම්පූර්ණ අවධානය වර්තමාන මොහොත තුළ හුස්ම ඇතුළේ වේ මහා පිටේවීම පිළිබඳව අවධානයෙන් ඉන්නවා. හුස්ම ඇතුළේ වෙනකොට ඇතුළේ වෙන බව පිළිබඳව හුස්ම පිට වෙනකොට හුස්ම පිටවීම පිළිබඳව මා සම්පූර්ණ අවධානයෙන් සිටිනුයි. හිත සැහැල්ලු කරගන්න. ආස්වාද ප්‍රසවාස කය සංසිඳීමත් සමගම මගේ හිතේ ලොකු ප්‍රීතියක් සතුටක් දැනෙනවා. ආනාපාන සතිය තුළ යැයි සිත බහින්ද කිරීම තුළ මේ ප්‍රීතිය දකිමින් මේ ප්‍රීතිය අත්විඳිමින් සමහුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. මගේ සිතට දැනෙන සතුට සහනය මගේ ශරීරයේ සැහැල්ලු බව ග්‍රාම යනවා. මගේ ශරීරයට සැපයක් සුඛයක් දැනෙනවා. මේ ශරීරයට දැනෙන සැපය පහසු අත්විඳිමින් නාසයේ කෙළවර හිත තබා ගැනීම පරිපූර්ණ ලෙස හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව මා අවධානය පවත්වා ගන්නවා. මගේ සිත හා කය සැහැල්ලු වීම හා සහනය මත මගේ හිතට එන විතර්ක විචාර හිතට නැගෙන අරමුණු සිතුවිලි මට හොඳට පේන්න ගන්නවා. මේ එන සිතුවිලි පිළිබඳව මම ඇලීම හා ගැටීම බැහැර කරමින් උපේක්ෂා සාගතව බලනවා. මම යරි යරි ආස්වාස ප්‍රස්වාසයේ තුලම හිත පිහිටුවා ගන්නවා. හිතර නැගෙන විතක්ක විචාර සිතිවිලි හඳුනා ගැනීමත් සමගම ඒ වාචිකෙන් ටික සංසිඳන බව මට වැටහෙනවා. හිතර නැගෙන සිතිවිලි වල සංසිඳීම දකිමින් නිරෝධය දකිමින් මට තවත් ආනාපාන සතිය තුළ හිත පිහිටුවා ගන්නවා. උස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව පරිපූර්ණ අවධානය සිහිය වර්තමානයේ තුළම පවත්වා ගන්නවා. එන්න එන්න මමගේ සිත ආනාපාන සතිය තුළ සතිමත් භාවයට සැහැල්ලු භාවයට පත් වෙනවා. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව මා සම්පූර්ණ අවධානය පවත්වා ගනිමින් වර්තමානයේ සිත තබා ගන්න උත්සාහ කරනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නා බව උස්ම පිටකරන විට උස්ම පිටවන බව මා පරිපූර්ණ අවධානයෙන් අවබෝධය යුතුව කටයුතු කරනවා. මට ලැබෙන කායික හෝ මානසික කිසිදු සැප වේදනාවක් ආත්ම වශයෙන් නොගෙන ඒ වේදනා ස්පර්ශ නිසා හටගත් දෙයක් බව නොනින් දකිමින් ආස්වාස ප්‍රස්වාසය තුළ මා යාරියලෙස් සිත දියුණු කරනවා. ආස්වාස ප්‍රස්වාසයේ තුළ හිතෙහි සිහිය දියුණු වීම සමගම මගේ හිත ගැන එන්න එන්නම මට අවධානය අවබෝධය දිනු වෙනවා. මගේ හිත හොඳටම විනිවිද පේන්න ගන්නවා. හිත නිරවුල් වෙනවා. මං හිත හොඳට හඳුනා ගනිමි. ආස්වාද ප්‍රස්වාදයේ තුල යැලි යැලි මානිට මෙනවා. මගේ හිත හොඳට පේන්න ගන්නවා. වතුරක ඉතාම ප්‍රසන්න වතුරක තියෙන පතුල දෙයක් හොඳට පේනවා වගේ මගේ හිත හොඳට පේන්න ගන්නවා. හිතේ ස්වභාවය හොඳට පේනවා මට. ඒ හිතේ ස්වභාවයන් මා දකිමින්ම හුස්ම ගැනීම හා සිටවීම පිළිබඳව යාලේ විස්මාසිය දිනු කරනවා. මගේ හිත එන්න එන ප්‍රකට වීමත් සමගම හිතේ අභ්‍යන්තරයේ කිසිදු රාගයක් හෝ ද්වේෂයක් නැති බව මට පේනවා. ඒ දැනීමත් සමගම මගේ හිත දැඩිසේ ප්‍රමෝදයට පත් වෙනවා, සතුටට පත් වෙනවා, අමේ ප්‍රමෝදයට පත් වෙනවා. අන්න ඒ ප්‍රමෝදයේ සතුට දකින්නේ මා හුස්ම ගන්නවා පිට කරනවා. ආස්වාද ප්‍රස්වාදයේ තුල යලෙහි මාහිත පිහිටුවා ගන්නවා. අතීතයේ හෝ වර්තමානයේ සිහි කර නොගෙන වර්තමාන මොහොත තුල ආනාපාන සතියේ සම්පූර්ණ ලෙස මාත්‍රේ පිහිටුවා ගන්නවා. ආස්වාද කරන විට ආස්වාද වන බවත් ප්‍රස්වාදයේදී ප්‍රස්වාදයේ සිදුවෙන බවත් මා හොඳට නොනින් දකිනවා, සිහියෙන් දකිනවා. මගේ සිතෙන් එන්නම සමාධිමත් වෙනවා. සමාධහන් චිත්තං අසසිතාමේති චිත්තති. එන්න එන්නම මගේ සිත ආස්වාද ප්‍රස්වාදයේ දකිමින් හිත සමාධිමත් වෙනවා. මගේ හිත ඉන්න ඉන්නම සමාධිමත් වෙනවා. ලෝභ දේශ වලින් හිත නිදහස් වෙනවා, මිදෙනවා. මානසික දුක් පීඩා වලින් එන්න එන්නම මගේ හිත දුර වෙනවා. හිතේ සැහැල්ලුව සත්‍ය වැඩි වෙනවා. කෙලෙස්වලින් සිත මිදීමෙහි සුවය මම දකිමින් අත්විඳිමින් හුස්ම ගැනීම හා සිත කිරීම පිළිබඳව මාමගේ සම්පූර්ණ අවධානය පවත්වා ගන්නවා. සිත පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් අවබෝධයෙන් මා හුස්ම ගැනීම හා සිත කිරීම පිළිබඳව අවධානය යොමු කරනවා, සිහිය යොදවනවා. මට දැන් ටිකෙන් ටික අනිත්‍යතාවය ප්‍රකට වෙනවා. හැම මොහොතේම සිතට නැගෙන සිතුවිලි හටගෙන නිරුද්ධ වෙන හැටි මා දකිනවා. අනිත්‍යතාවය මට පේනවා. කනේ අනිත්‍යතාවය, ශබ්දේ අනිත්‍යතාවය, හිතේ අනිත්‍යතාවය, ධර්මයන්හි අනිත්‍යතාවය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වන, අතීතයෙන් වර්තමානයට නොයන, වර්තමානයේ අනාගතයට නොයන, වර්තමානයේ තුලම රූපාදී ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන හැටි මට පේන්න ගන්නවා. මේ අනිත්‍යතාවයේ සිහි කරමින්, අනිත්‍යතාවයේ නොනින් දැකමින් මා හුස්ම ගැනීම හා සිත කිරීම පිළිබඳව යල යලෙත් මාගේ සිත පිහිටුවා ගන්නවා. මායි හිටිනවා. අනිත්‍යතාවයේ දැකීමත් සමගම රූප සංදාලේ කිසිදු දෙයක් පිළිබඳව මගේ සිතේ කිසිදු ඇලීමක් හට නොගන්නාසේ මගේ සිතේ විරාගී භාවය දියුණු වෙනවා. රූප සංදාලේ කිසිදු අරමුණක් ගැන මගේ සිතේ කිසිදු ඇලීමක් කිසිදු රාගයක් මේ මොහොතේ නැහැ. ඒ සියල්ලම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන සිතුවිලි බව මානවනින් දකිනවා. විරාගී භාවය කිසිදු අරමුණක් නොයෙදීම පිළිබඳව වූ අවබෝධය තුළ මා හුස්ම ගැනීම හා සිත කිරීමෙහි සිහිය යොදවනවා. මගේ සිත එන්න එන්නම හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව සිහිය තුළ සිහිය පිහිටුවා ගන්නවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නා බවත් හුස්ම පිට කරන විට එය සිදුවන බවත් මා ඉතාම සිහියෙන් සිත යොදවනවා. සිතවිලි රෝපාදී ස්කන්ධ පංචකය හැම මොහොතම නිරුද්ධ වෙන හැටි හේතුලින්ම දුකේ නිරෝධයයි මානුවනි දකිනවා. මායෙන් එන්නම දුකේ නිදහස් වෙමින් නිරෝධය දකිනේ. ස්කන්ධයන්ගේ නිරෝධය දකිනේ. නාම රූපයන්ගේ නිරුද්ධ වීම නොවනින් දකිනින් මා හුස්ම ගැනීම හා පෙර කිරීම සිදු කරනවා. මගේ සිතේ දැන් කිසිම දෙයක් ගැන ඇලීමක් නැහැ. කිසිම දෙයක් ගැන මගේ හිතේ ගැටීමක් නැහැ. මගේ හිත හුඟා සැහැල්ලුයි. මගේ හිතේ කිසිම දෙයක් පිළි දැන් ඇලීමක් නැහැ. මගේ හිතෙන් එන්නම කෙලෙසුන්ගෙන් දුර වෙනවා. එන්න එන්නම මගේ සිතේ ලෝභ දේශ මොහ අඩු වෙනවා. හැම මොහොතකම ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම මා දකිනවා. මගේ ජීවිතයේ කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම පමණක් නෙවෙයි කියලා මට හොඳට නුවණින් දැන් තේරෙනවා. පටිනිස්සග්ගානුපස්සී අස්සසිතාමේ සික්කති. කිසිදු දෙයක් ගැන මගේ ඇලීමක් නැහැ. අතීතය ගැන හෝ අනාගතය ගැන කිසිදු ඇලීමක් හෝ ගැටීමක් මට නැහැ. වර්තමාන මොහොත තුළත් හේතුඵල ධම්මෙහි මොහොතින් මොහොත සිදුවන ඇතිවීම හා නැතිවීම දකිමින් මා යරි ආස්වාස් ප්‍රස්වාසයේ හිත පිහිටුවා ගන්නවා. ආස්වාස්පස්වාසයේ තුල එන්න එන්නම මගේ සතිමත් බව දිනු වෙනවා. මට එන්න එන්නම හේතුඵල ධම්ම ප්‍රකට වෙනවා. ස්කන්ධ පංචකයේ සමුදය වැය පිළිබඳව නුවණ දිනු වෙනවා. මේ ජීවිත කාලය තුළ ඉක්මනටම මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න ඕන කියන බලවත් උනන්දුවක්, ධීරියක්, උද්‍යෝගයක් මගේ හිතේ හට ගන්නවා. මගේ හිතට එන්නේ සතුට දේන වෙනවා. ආනාපාන සතිය තුළ හිත පිහිටුවීමක් සමගම ඒ මානසික සතුට මගේ කයේ සැහැල්ලු භාවයට හේතු වෙනවා. මගේ හිත එන්නෙන්නම සමාධිමත් වෙනවා, හිත තැන්පත් වෙනවා. ඒ තැන්පත් වුණු හිතින් ස්කන්ධ පංචකයේ සමුදය වැය, හට ගැනීම නිරෝධය, හැම මොහොතකම සිදුවන ඇතිවීම නැතිවීම මානුවණින් දකිනවා. මගේ හිතෙන් එන්නම උපේක්ෂාවේ පිහිටනවා. මගේ හිතේ මැදහත් බව එන්න එන්නම දිනු වෙලා හිත සැහැල්ලු වෙනවා, හිත සංවර වෙනවා, හිත සංසම් වෙනවා. නිශ්චල ජලාශයක්සේ පිරිසිදු ප්‍රසන්න ජලයෙන් යුක්ත නිශ්චල ජලාශයක්සේ මගේ හිත උපේක්ෂාව තුළ පිහිටනවා. යලි යලිත් මා ආස්වාස ප්‍රස්වාසයේ තුළ මාගේ සිත මා පවත්වා ගන්නවා. උපේක්ෂාව දකිමින්, උපේක්ෂාවේ ආනිසංස දකිමින්, උපේක්ෂාවේ ප්‍රමෝදය අත්විඳිමින් මා යලි යලිත් හුස්ම ගැනීම හා සිත කිරීම පිළිබඳව මගේ සිහිය පවත්වා ගන්නවා. සම්මේ සංඛාරා අනිච්චා, සම්මේ සංඛාරා දුක්ඛා, සම්මේ ධම්මා අනාත්තා. සියලු සංඛාරයන් අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපේ ආනාපාන සති භාවනාවේදී ඒ අංග පියවර 16 ටිකෙන් ටික අපි වැඩුවේ. ඒ අංග පිළිබඳව පාලි භාෂාවෙන් කියලා තියෙන වචන අපට තේරෙන සිංහල භාෂාවෙන් ප්‍රකාශ කරමින් ඔබේ අවබෝධය, සතිය, සමාධිය දිනන ආකාරයට අපි මේ භාවනා දින උපදේ තේ දෙනතුන්ට වඩ වඩාත්ම මේ භාවනා ක්‍රම තුළ අත්දැකීම් ලබන්නට නම් තමන් දෛනිකවම භාවනා වඩන්නට ඕන, පුරුදු පුහුණු කරන කාලය වැඩි කරගන්නට ඕන. ඒ සඳහා වඩා පිටාව ටිකෙන් ටික තමන් සකසා ගන්නට ඕන. ඇසුරු කරන පුද්ගලයන් තමන්ගේ කතාව, වචනය, ඇඳුම පැළඳුම පවා ඒ සඳහා යොමු වෙච්ච විදියට තමන් සකසා ගන්නට ඕන. තමන්ගේ ගමන් බිමන් හැමදේම තමන්ගේ මානසික දියුණුව ඇති වෙන විදියට තමන් හසුරුවා ගන්නට ඕන. පින්තුනි, අපට මේ ලැබෙන අවස්ථාව කල්ප ගානකින්වත් ලබා ගන්න බැරි ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් අප මේ ලබා ගත්තේ. ඉතින් මේ අවස්ථාව ගිලිහෙන්නට කලින් අප ජීවිත තුළ අපට ලබා ගන්න පුළුවන් ඉහළම මානසික දියුණුව අපි ලබා ගන්නට ඕන. ඇයි අපි එහෙම කළ යුත්තේ? අපට ඉන්න දූ දරුවන් ටිකෙන් ටික ඈත්වල යනවා. එයා ඒගොල්ලන්ගේ වෙනම ලෝකයකට යනවා. අපේ තියෙන ධනය ටිකෙන් ටික අපෙන් ඈත් වෙනවා. අපේ තියෙන රැකිරක්ෂාවලින් අපි ටිකෙන් ටික විස්රාම වෙන දවස ලං වෙනවා. අපට ජීවිත ලක්ෂණ ශරීරයේ ටිකෙන් ටික වියපත් වෙනවා. අපේ ළඟමේ ඥාතීන් අපේ අම්මා තාත්තා ආච්චිල තියෙන නැන්දල මාමලා ටිකෙන් ටික ජීවිතවලින් සමු ගන්නවා. අපි ඒ ගමනට දිනෙන් දින ළඟා වෙමින් ඉන්නේ. ඉතින් එවැනි ජීවිත පැවැත්මේ උත්සාහයෙන් අපට කෙල ජීවිතයේ තියෙන වටිනාම දේ තමයි අපි මේ ඇති කරගන්නා වූ මානසික දියුණුව. මේ මානසික දියුණුව උදේ මරණය පස්සේ වාසනාවන්ත උපතක් ලබන්නේ විතරක් නෙවෙයි, ජීවත් වෙන කාලයේදී අපේ සිත සතුට උපරිම වශයෙන් පාදා ගන්නට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ළඟම ඥාතීන්ගේ ලෙඩ දුක් වලට අපට සහභාගී වෙන සිද්ධ වෙනවා. අපේ ළඟම ඥාතීන්ගේ මළගෙවල් වලට අපට සහභාගී වෙන සිද්ධ වෙනවා. අපේ අම්මගේ තාත්තගේ මළගෙවල් වලට, අයියේ ලස්සලාගේ නංගිලා මල්ලිලාගේ මළගෙවල් වලට අපට සහභාගී වෙන අඩන් සිද්ධ වෙනවා. ඉතින් එහෙම නැහැ කියලා අපට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ අනාගතයේ අපේ නැතිින් හැලෙන්න තියෙන කඳුළු ටික මේ කලින්ම පිටදා ගන්නයි අපි මේ ධර්ම මාර්ගය වඩන්නේ. ඉතින් මේ අවස්ථාවට උපරිම වශයෙන් මනස සක්මන් කරගන්න ඒ අපෙන් සමුගන්න ඥාතීන්ට පරලෝක දුකක් ඇති නොවන විදියට එයාගේ ජීවිත සුවපත් වෙන්න, එයාගේ ජීවිත මේ ආත්ම භාවය තුළදීම උසස් මානසික දියුණුවට පත් වෙනට අපි හැකිතා දුරට එයට උදව් කරන්නට ඕන. ඉතින් අපි මනසින් දියුණු වෙන වගේම අපි අපේ ඥාතීන් ආදරේ නම්, හිතවතුන් ආදරේ නම්, ඒ අය මේ ජීවිතවලින් සමුගන්න කලින් පුළුවන් තරම් ඉක්මනට එයාට අපි ධර්මයෙන් උදව් කරන්න ඕන. එයා මැරෙච්ච දවසට අවසන් කටින් බොහොම ඉගෙන ගන්න කියන ප්‍රාර්ථනාව තමයි බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙන්නේ. නමුත් ඊට වඩා අපේ බලාපොරොත්තු තියෙනට ඕන ඒ අය මියගිය දවසට දැනට වඩා හොඳ තැනකට යන්න මං එයාට කොහොම හරි උදව් කරන්න ඕන කියන හැඟීමක් තියෙනට ඕන. එහෙම කළොතින් ඒ අයගේ මළගෙවලට ඔබ සහභාගී නොවුනත් කමන්නේ, ඔබ ඊට වඩා ලොකු උදව්වක් කරලා තියෙන්නේ. එනිසා පින්නතුනි, බුදුහාමුදුරන්ගේ දහම කියලා කියන්නේ අපට ලෝකය ගැන, ජීවිතය ගැන වඩාත්ම ගැඹුරින් නොවනින් අර්ථවත්ව හිතන්නට, ක්‍රියා කරන්නට පුරුදු කරන දහම. ඉතින් ඒ දහම තුළ උපරිම වශයෙන් ඉක්මනට ඒ දහම අපේ ජීවිතය සම්බන්ධ කරගන්නට අපි උපරිම උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබ හැමද ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සිනතොට ධර්ම දේශනාව තියෙනවා නම් අසන්නට අපි මේ අවස්ථාව ලබා දෙනවා. හොඳයි, පින්නතුනි කාලයක් මිලා යනවා. එනිසා උදෑසන පටන් පින්නතුන් බොහෝ දිනෙක බොහෝ කැපවීමෙන් දුර බැහැර ඉඳලා මේ වැඩසටහන සහභාගී වුණා. ඉතින් සමහර පින්නතුන් රාජකාරී තියෙ නැත්නම් කාලය වෙනස් කරගෙන මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඇතමිට අද වැඩ කරන පින්නතු නිවාඩු දාගෙන මේකට සහභාගී නැත්තනොත් ඉන්නවා. සමහර ඇත්තන් හවස වැඩ කරන අය උදේ ඇවිල්ලා ඉඳලා ගියා. සමහර උදේ වෙනත් රාජකාරී කරපු අය හවස සහභාගී වුණා. ඉතින් පුළුවන් මට්ටමින් පින්නතුනේ ඔබට මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මහන්සි ගන්නට ඕන. ඉතින් ඒක තමයි අපේ ජීවිතෙන් අපි ගන්න ප්‍රතිඵලය. ඉතින් මේ අවස්ථාවේදී අපි මේ රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් සම්මාදෘෂ්ටික දෙවියන්ටත් අනුමෝදන් කරවමු. මේ කටයුතු සිදු කරන්නට අදෘෂ්ට මානසිකත්වයෙන් වශයෙන් සිටමින් අපට උදව් උපකාර කරන සියලු සත්පුරුෂ දෙවියන්ට බ්‍රහ්මයන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පිනින් සතුටු වන සුවපත් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිනතුණු සිදු කරන සියලු දෙහැම කටයුතු වඩ වඩාත් අර්ථවත් සිදු කරගන්නට දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා. ඒ වගේම මේ පින් කම් මේ වගේ හොඳින් ලස්සනට සිදු කරගන්නට බොහොම වෙහෙස මාංශයෙන් කැපවීමෙන් කටයුතු කරන විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා, ඒ වගේම ගරුතර නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ආශිර්වාදය, ඒ වගේම ධම්මපීති හාමුදුරුවෝ සද්ධානුසාරි හාමුදුරුවන්ගේ ලොකු කැපවීම, මඟ පෙන්වීම මේ හැම දිනාටම මේ හැම කටයුත්තකටම ලොකු ශක්තියක් වෙනවා. ඉතින් උන්වහන්සේලාගේ විශාල කැපවීම මත තමයි මේ වැඩසටහනේම ලස්සනට සංවිධානය කළා ඔබ වෙනුවෙන් මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එනිසා උන්වහන්සේලාටත් අපි ආශිර්වාද කරමු. දෙවියන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ සියලු අධ්‍යාපනික කටයුතු, ඒ වගේම ආධ්‍යාත්මික කටයුතු සඵල වේවා. ඒ වගේම උන්වහන්සේලාගේ දෙමෝපියන් වහන්සේලාටත් මේ පින ආශිර්වාදයක් වේවා. පින්තුන් හැම දිනාටමත්, දූ දරුවන් හැම දිනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැනසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දැක්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපනවින් මියගොස් පින් බලාපොරොත්තු වෙන සිටින ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතී හෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ විශ්වයේ යම් තැනක පින් අපේක්ෂාවෙන් කිසියම් සත්‍යයක් සිටිත්නම් අවේචියේ පටන් බවාග්‍රය දක්වා සියලුම පින් අනුමෝදන් වීමට අපේක්ෂාවෙන් සිටින සත්‍යයන් මේ පින් අනුමෝදන්ව එයත්නම් බලාපොරොත්තු වන ආකාරයට සුගති සම්පත්තිය, ආහාර පාන ආදිය, සැප පහසුකම් ආදිය ලබත්වා අවසන ඔවුන් හැම දිනාටමත් උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා මේ පිනත් හේතු වාසනා කරගනිත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්නතුනි අද වැඩසටහන සාර්ථක කරගන්නට බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. ඒ උදෑසන දානේ පිරිනමපු ඒ මල්ලිකා මහත්මිය, ඒ වගේම දවල් දානේ පූජා කරපු ඒ ආනමනෝන අතුල මහත්මයතුළු ඒ පින්නතුන්, ඒ වගේම ගිලන්පස් ආදී පූජා කරපු සූදානම් කරපු ඒ හැම දෙනාටම මේ පින්කමට සහභාගී වුණු උදව් උපකාර කළ වචනකින් හරි සහයෝගය දැක්කෝ දැක සතුටු සහභාගී වූ ඔබ හැම දෙනාටම මේ පින්කම ඒකාකාරීව හේතු වාසනා වීමෙන් ඔබ හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. දිනෙන් දින සමත විදර්ශනා වලින් දිනු වන්නටත්, දුකෙන් නිදහස් වන්නටත්, වඩ වඩාත් අර්ථ සම්පන්න ජීවිත ගත කරන්නටත්, අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන් දිනපතාම දිනු වෙන්නටත් මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමි. හොඳයි පින්නතුනේ සිල් පවාරණය. දුක්ඛම් පන්තා ච නින් දුක්ඛා බයං පන්තා ච නින් බයං සෝකම් පන්තා ච නිස්සෝකා අන්තු සම්දේපි පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන දිය නැති වෙත්වා සොවින් තැවෙන සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.